ගරු කටයුතු අපේ නායක හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන ඒ මහා සංඝරත්නයෙන් අවසරයි. අද මේ අවස්ථාව බොහෝම රමණීය අවස්ථාවක්. මොකද මේ මහා ආශ්චර්ය සිද්ධීන් ටිකක් සිද්ධ වුණා. මේ ගමනම් බොහොම වාසනාවක්. මොකද මේ මහා උත්සවයේ වැඩ හිටින ගම පුදුමාකාර වාසනාවක්. මේ සද්ධර්මයේ බෙදා දෙන ගම පුදුම වාසනාවක්. ඒ වගේම පිටකෙමි අපේ වාසනාවකට වගේ මේ ස්ථානයේදී අපිට තවත් මහා උත්සවයක් දැනගන්න හම්බුණා. මහා ගම්භීර කටහඬකින් මුළු ලංකාද්වීපයටම තථාගතයන් වහන්සේගේ පළමු ධර්ම දේශනාව විසිරුවා හරින ඒ මේ තුන් ලෝක වාසී මේ දෙවි දේවතාවෝ ගැන සඳහන් වෙන මහා සමය සූත්‍රය දේශනා කළා. ඒක විසිරුවා හරින ඒ මහා උත්සමයත් අද මේ ස්ථානයේද වැඩම කරලා ඉන්නේ. නෙත්තස්සෙන් නාරිකාවේ එම්නේ අපි හඳුනන. ඉතින් බලන්න මේ ගති ගැළපීම මේකද කියන්නේ. නිවන් මඟ යන මහා උත්සමයේ පිරිස, මහා උත්සමාවියෝ පිරිස, ගිහි පැවිදි පිරිස මෙතන සම්පූර්ණයි තථාගත ශාසනය. තථාගතයන් වහන්සේගේ සිව්වනක් පිරිසම නිවන් දැකීම අරමුණු කරගෙන යන මේ මහා උත්තම සිව්වනක් පිරිසම වැඩ ඉන්න තැන. දැන් මෙතන අසුරක් සිදුරක් නැතුව ඉදින් බැහැලා යනවා තාටිහිගේ. දේව ආරාධනාව කළා. ඊටදී හරීම සන්තෝෂදායයි. මොකද හේතුව අපි උන්වහන්සේලාත් එක්ක කතා කරද්දී උන්වහන්සේලා අපිව ඉස්සරහට තල්ලු කරනවා. නිවන් දකින්න යන්න නිවන් අපි උදව් කරනවා අපි උදව් කරනවා. සමහර කෙනෙක් ඉන්නවා රකුලෙන් ඇදලා දාන්න බීමට නිවන් දකින්න උඹලට පිස්සුද බල. එහෙම කියලා ඉන්න කෙනෙකුත් ඉන්නවා. නමුත් ඉංග්‍රීසි මේ මහා යතිවරිය නිසා තමයි මේ බුද්ධ ශාසනය අද තියෙන්නේ. ඔබ මේ සද්ධර්මයේ මේක කලින් අහකෝ අය ඇති. ඔබ ගොඩක් දුරට හිතාගෙන නැති අදව තරමේ අවුරුදු 60ක්වත් ඉන්න කෙනෙක් තමයි මේ බඩ කියන්නේ කියලා. අදම දැකපු කෙනෙක් ඉන්නවනම් අපට පේනවද මේ තරුණ තිරිස්නේ මේ විප්ලවය කරන්නේ. ඒකයි විදිහ. පින්වතුනි තථාගතයන් වහන්සේගේ ශාසනයේ උරුමය ඉස්සරහට ඔහොම නෙමෙයි පින්වතුනි. අපි මේ මහා නායක හාමුදුරුව දෙනමත් එක්ක කතා කළේ ඉස්සරහට ඔබ වහන්සේලාට පැවිදි කරන්න මම 1000ක් තරුණයෝ අරගෙන එනවා. එකකට මේ සද්ධර්මය දැන් ලෝකෙට ඇහෙනවා. මේ සද්ධර්මය ලෝකෙට ඇහෙනවා. තින්විතනි මේ පාරමිතාව පුරපු මහා උත්තම පිරිසට ඉන්න බෑ මේක අහගෙන. ඒ අය ගැළවි ගැළවි එනවා. ගැළවි ගැළවි ඇවිදින් මේ උතුම් සම්බුද්ධ ශාසනය තුළ සැනසීම ලබන ඒකාන්තයි. මම ඔබට මේ දේශන දේශනාවල කියලා ඇති. ඉංග්‍රීසි සමාධි ක්‍රමවේද වලට අහු වෙලා තියෙනවා ජාත සෝතාපන්නිය 12000කට අධික ප්‍රමාණයක් මේ මිහිතලය තුළ දැන් පහළ වෙලා ඉන්නවා. ජාත සෝතාපන්නයි කියන්නේ ඉංග්‍රීසි ඒ අය ඒට ඉහත අත්දැකීමේ සෝතාපන්න වෙලා තියෙනවා. දැන් ඒ අය මේ අත්දැකීමේ නිවන පූර්ණ කරන්න ආපු පෙරස. ඒ අය ඒකාන්තයෙන්ම මේ මාර්ගය සකස් කරගන්නවමයි. ඒ වගේම ඉංග්‍රීසි ලක්ෂ ගණනින් මහරහතන් වහන්සේලා බිහි වෙන්න යුගයේ මේ උදාවේ මේ පින්වතුනි තථාගතයන් වහන්සේගේ සමයට පස්සේ මේ වෙන අනු යුගයේ මෙවන් යුගයක් නැවත සමහර විට බිහි වෙයි. පින්වතුනි තථාගතයන් වහන්සේගේ ශාසනය අවසන් කාලෙට මේ මැද මේ අපි පටන් ගත්ත එකක් නෙමෙයි. ඕල්කට්තුමා අනගාධික ධර්මපාලතුමා ආදී වශයෙන් මේ මහා පිරිසක් විසින් මේ යට ගියාව පින්වතුනි ටික ටික උඩට ඇදගෙන ආවා. මහා යතිවරයෝ වැඩි විට සරණං කර හාමුදුරු ආදී වශයෙන් හිටපු මහා උත්තමයෝ මේ යට ගිහිල්ලා තිබ්බේ මේ ගහ සුද්දොද මොක්කුද මන්ද ආපු හැම එකම මේ ගහ පාගලා පාගලා යට දාලා උඩින් පසුත් දාලා තිබ්බේ සම්බුදු ශාසනය කියන ගහ. ඒ මහා යතිවරයෝ පින්නදනි මේ මේක උඩට ඇදලා අපේ බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහානායක පාරන් වහන්සේ අමතක කරන්න බෑ මහා වීර චරිත මේ ශාසනය ඇතුලේ හිටපු. උන්වහන්සේලා ඇවිදලා පින්නදනි මේක උඩට ඇද්දා. මඩියේ පඤ්ඤාසීය හාමුදුරුව සෝම හාමුදුරුව ඔය හිටපු මහා යතිවරයෝ පින්නදනි මේක උඩට ඇදලා දුන්නා. ඊට පස්සේ මහා ධර්මදර යතිවරයෝ ඇවිදලා පින්නදනි මේ ගහට පණ දුන්නා. දැන් ඉතුරු ටික තියෙන්නේ අපි අතේ. ඒ ටික තමයි අපේ පාරමිතා. මේ ගහ කෙලින් කරලා මේ ගහ තව අවුරුදු ගාණක් පවතින ආකාරයෙන් ආරක්ෂා කරලා තියෙන එක. ඒකට තමයි පින්වතුනි අපි මේ හැමෝම සූදානම් වෙන්නේ. ඒකයි මම ඔබට හැමතිස්සෙම කියන්නේ පින්වතුනි මේ අපි තනියෙන් කරන වැඩක් නෙවෙයි. මේ මහා සංඝරත්නයක් එකතු වෙලා කරන වැඩක්. දිගින් දිගටම අපි කතා කරගෙන යන මේ සම්බන්ධව ඔබ පින්වතුනි තරේම අදිස්ථාන කළ යුතු දෙයක් තියෙනවා. තථාගතයන් වහන්සේ මේ මනුස්ස ලෝකේ ඉපදුන කාරණාව මතක් කරගෙන මේ වැඩේ අපි කරගන්න ඕනේ. හුරතල් වෙන්න එපා. ශාසනයත් එක්ක. නියම් බොරුවට කරුණු කරන්න එපා. හාමුදුරුවන්ගෙන් බඩ පොඩ්ඩක් කාලා එහෙයි හාමුදුරනේ කියලා ගිහිල්ලා මේක නොදෙන්න එපා. දෙගොල්ලෝ මේ ඔබට බණ කියන්නේ ඔබගේ හොඳට මිසක් ඔබට උන්වහන්සේලා බණ කියන්නේ හෝ අපි මේ ධර්මයේ කතා කරන්නේ මේ අපිට යමක් ලබන්න නෙවෙයි අපි යමක් කරගන්න ගමන් ඔබට යමක් කරගන්න මේ කියන්නේ. මැරිලා මල කුණු පෙරේතයෝ වෙන්න හදන්න එපා කවුරු. මම එකින් එක පැහැදිලි කරලා ඔබට පෙන්නනවා. මම ඔබට පෙන්නනවා ඔබ මේ පණ ගිය ගමන් අමු අපාය ළඟින් සූදානම් වෙච්ච පිරිසක් කියලා. මේකෙන් ගොඩ යන විදිහක් තියෙන නිසා තමයි ඒක පෙන්වන්නේ. නැත්නම් ඒක පෙන්වලා වැඩක් නැහැ. ගොඩ යන විදිහක් තියෙනවා. තථාගතයන් වහන්සේ නමක් යෝගේ පහළුණේ ඔන්න ඔය தත්ත්වය උදා කරලා දෙන්නේ ත්‍රිසට. ඒ විදිහට අනුගත වෙලා මේක ශ්‍රවණය කළොත් ඉංග්‍රීසි ඒ කාන්තේම ඔබට පුළුවන් මේක කරගන්න. හැබැයි ඔබ හිතුවොත් එහෙම ආත්ම වංචාවට වැටෙන්න බණ ටිකක් අහලා ඔහෙ ගිහිල්ලා ඉන්න. ඒ තුලින් තමන්ගේ විනාශය තමන් කරගන්න. ඒක හොඳට මතක තියාගන්න. මම ඔබට හැමදෙස්සම කියන කාරණාව තමයි ඔබ නිවන් දකින්නවද නැද්ද කියන එක මට අදාළ නෑ. මගේ නිවන මට අදාළ. ඒක නිසා බෙල්ල කඩලා ගියත් මම නිවන් දකින්නවා. කෝටි ගාන ධනෙ අතහැරලා ඉඳලා මේ සම්බුද්ධ ශාසනයේ තාවිතින්දි මේක කරලා ඉවර කරගන්න. ඒක ඒකාන්තයෙන්ම මම සිද්ධ කරගන්න ඕනේ. නැත්නම් ඔබ නිවන් දකින්න මම බණ ගියේ කීදි හරියයිද වැඩේ? හරියයිද වැඩේ? නෑ. තථාගතයන් වහන්සේ මගේ ශාස්ත්‍රුන් වහන්සේගේ මම ඔය තුච්චයා කියන නම අහන්න කැමති නෑ. ඒක තුච්ච නාමයේ ගන්න කැමති නෑ. එහෙනම් මගේ වැඩේ කරගන්න අපේ මේ යහ මහ යතිවරයෝ වගේ මේ தත්ත්වය උදා කරගෙන මේ කටයුත්ත කරගන්න ඕනේ අපි. ඉතින් එහෙම කටයුත්තක් තියෙන්නේ. හරි බින්දුද කොහොම හරි එහෙමනම් ඔබ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමති දසදහසක් ලෝක ධාතුන් සියලුම දිව්‍ය බ්‍රහ්මාදීන් සිහිපත් කරගෙන ඒ අයට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා උතුම් මාර්ගඵලයන් පිහිටන්න කියලා. ඒ වගේම සිංහතුනි ඔබගේ ඉෂ්ඨකාමී දෙවිදේවතාවුන් වහන්සේලාවත් සිහිපත් කරගන්න. ඒ වගේම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරගත්තා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස් චිරහත් කාලයක් ආරක්ෂා කරගත්තා වූ ඒ ඉන්ද්‍රෝපේද චන්දසේකර ප්‍රජාපති ආදී ඒ සියලුම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. එවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළ උතුම් වූ මාර්ගඵලයන් පිහිටන්න කියලා හිතාගෙන ඒ වගේම පින්වතුනි තම තමන් නමින් ධම්මාන්තර ගතවන් සිදුනා වූ සියලුම ඥාති හිත මිත්‍රාදීන් සිහිපත් කරගන්න. ඒ විශේෂයෙන්ම ධර්මකාමීව ධර්මයට ලැබීම ජීවිතුන් අතර ඉන්න කාලේ කටයුතු කළා නම් අන්නේ අය විශේෂයෙන් සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. එවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ උත්තම පිරිස දැක බලාගෙන සිට පහදවාගෙන යම් කිසි අභාග්‍ය ස්ථානයක ඉන්නවනම් ඒ ගත විදිර සුඛිත බුද්ධ වෙන්න කියලා හිතාගෙන එහෙමනම් මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබත් හිතින් දෙවියන්ට ආරාධනා කරන්න මලගේ ඥාතිවරුන්ට ආරාධනා කරන්න එවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කියලා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං නිරාජස්සු ඒ වගේම සිංහතුනි අදිස්ථාන කරන්න අද මේ සම්දම් සභා මණ්ඩපයේදී මේ සාධර්ම දේශනාව අවසන් වෙන්නට කලින් ඒ දහසක් නයින් ප්‍රතිමන්විත වුණා වූ ඒ උතුම් වූ සෝතාපන්න ඵලයේ මම පිහිටනවා කියලා ඒ වගේම සිංහතුනි ඒ සෝතාපන්න ඵලයේ යම් කෙනෙක් පිහිටා සිටිනවා නම් ඒ උත්මේ අදිස්ථාන කරන්න මාර්ගඵලයන් උපසම්පදා කරගන්නවා කියලා. එහෙම දැරි අදිස්ථානයේදී යුක්තව ශ්‍රී සාධර්මයේ ශ්‍රමණී කරන්න සූදානම් වෙන සීලම දෙනවා. එතකොට දැන් ධර්මදේශනාව පටන් ගන්න කලින් පොන්චි ඉල්ලීම් දෙකක් තියෙනවා. මේක ඉතින් මතක් කලේ නැත්නම් ගොඩක් දුරට අමතක වෙන කාරණා. ඒ තමයි බලන්න ඔබගේ අතේ මේ જાති එකක් තියෙනව නේද කියලා. හැමෝ ආන් මේක සද්දෙ නැති කරලාද බලන්නක තියෙන්නේ. නැත්නම් වෙන්නේ තවකින් ඕක සද්ද නගා නාද වෙලා අනිත් අයගේ දහම් සමාදයට බාධා වෙන එක. ඒ වගේම තමයි දෙගතුනි අනික් කාරණාව මට ඔබෙන් ඉල්ලන්න තියෙන්නේ. මාව මේ කාලෙකට මේ කමාව දැකලම නැතුව දැන් මේ දකින්න අවස්ථාවනේ. එතකොට ඔබේ ගෙදර අය කියන්නේ ඇති අනේ මේ දෙගතුමාව අපි දැකලා නැහැ මේ ෆොටෝ එකක් අරන් ඉන්න පුළුවන්ද කියලා. එදෙන් දෙගතුනි මගේ ෆොටෝ එකක් අරන් නිවන් දකින්න පුළුවන් නම් මේසා මහ උත්සමයේ මේ සාසනේ රහිත උනේ. ඒක නිසා කරුණාවෙන් ඉල්ලීමක් තියෙනවා. මගේ ඔය ඡායාරූප නොගෙන හිටියොත් හොඳයි. එතකොට මේකදී මේ ගමන මට නිදහසේ යන්න පුළුවන්. ඔබ දන්නේ නැහැ මට නිදා ගන්නවත් දෙන්නේ නැහැ මිනිස්සු. අන්තිම කෙනා යන්නේ උදේ 3ට පළවෙනි කෙනා යනවා උදේ 7ට. මේකට කර තියලා වැඩ කරන අය. අනිත් අය නම් හම් වෙන්නේ කොහොමද වෙලාවක් නැහැ. බෑ කියන්න බැරි පිරිසකුත් තියෙනවා. මේකට කර තියාගෙන වැඩ කරන තව මේ ගමේ මේ ඉන්න මේ උත්තර බිරිඳ තාම ආදරයක් නැහැ පැත්තට. ඒකයි. ඉතින් මාව දැනගන්න හරින කරදර. ඒක නිසා පින්තුනි ඔහෙ යන්න ඇවිල්ලා. මාව මෙතන ගිහට අතහැරලා දාන්න. මේ කටහඬ විතරක් ගන්න. ඒ ඇයි? කටහඬ අරගෙන පින්තුනි මේ දාන කියන්නේ දේශනා කරන සාධාරණේ තේරුම් අරගෙන නිවන් දකින්න උත්සාහ කරනවා. මම ඔබට කියවනේ මේ අපි යන්න ඕනේ පින්තුනි හරි ගමන. මේ අපිව රවට්ට ගන්න ගමන ගිහිල්ලා වැඩක් නැහැ. හාමුදුරුවෝ කතා කරනවා ආයෙත් භාවනා කර. භාවනා කරන්න ඉන්නේ කියලා ගත්තාම පොඩ්ඩක් එලා බලලා ඊට පස්සේ මොන්නේ හදලා බලනවා කවුද ඉන්නේ. ආයි භාවනා කරන්න. හාමුදුරුවෝ පොඩ්ඩක් එහා බලනවා ඉඳලා ආයි බලන්න හැරලා. මේ කාවද රවට්ටන්නේ? මොකද්ද මේ? ඔබ තේරුම් ගන්න දෙන්නේ. මේ මහ යටිවරයෝ. මේ දේ ඔබට දෙසන්නේ. උන්වහන්සේට වැඩ නැතුව නෙමෙයි. ඔබ මේ සතර පායෙන් නිදහස් කරගන්න. ඒක නිසා තින්ගෙන ඔබ අදිස්ථාන කරගන්න කොහොම හරි මේකෙන් මිදෙනවා කියලා. ඒකයි තියෙන්නේ. ඔබ දන්නේ මට නිවන් දකින්න තියෙන කොච්චර කැමැත්තක් තියෙනවද කියලා. මේ කුණු සංසාරයෙන් එතෙර වෙන්න මේ එක මොහොතක් මේ ඊළඟ කප්පරේවත් මට ජීවත් වෙන්න ඕනේ නැහැ තින්ගෙන. ඒ තරම්ම කුණු ගොඩක් මේ සංසාරේ කියලා කියන්නේ. මේක අවබෝධ කරගන්න මේ දුක අවබෝධ කරගන්න ඕනේ තින්ගෙන. දුක අවබෝධ නොවි මේ කියන්නේ නිකන් හුරංගන කතා විතරයි. දුක කියන එක අවබෝධ වෙන්න ඕනේ. ඔබ දුක විඳින කෙනෙක්. දුක විඳක හරියන්නේ නැහැ. දුක කියන එක අවබෝධ වෙන්න ඕනේ. දුක අවබෝධ වෙනකොට තේරෙනවා පින්වතුනි මේක මහ කුණු ගොඩක්. මේක මේ අල්ලන්නවා සුදුසු දෙයක් නෙමෙයි. දැන් සංසාරේ කොහෙන්ද පින්වතුනි පටන් ගන්නෙ? දැන් මේ සංසාරය කියන එක කිව්වහම අපේ මිනිස්සු හිතාගෙන ඉන්නේ සංසාරය කියලා කියන්නේ මේ ගිය අත්දැකීම් සහ ඊළඟ අත්දැකීම් කියලා. ඒක විතරද සංසාරය කියන්නේ? ඒ මේක සංසාරය නෙමෙයි. මේ මොහොතක් මොහොතක් නෑර මේ වෙන එක සංසාරය නෙමෙයි. ඒතර මේකත් සංසාරය තමයි. මේ යන්නේ සංසාරය තමයි මේක. එහෙනම් මේ සංසාරය කියන්නේ මහා දරුණු කුණු ගොඩක් කියලා වැටහෙනවා නම් මේකේ මේ සතාවක ධර්මය අහන්න ඕනේ. තථාගත ධර්මයේ අහන්නේ නැතුව කවර කවදාකවත් ඔබට මේ අවබෝධය ගන්න බැහැ. මේ කුණු ගොඩ හරියට දැක ගන්න ඕනේ තියෙන දේ නැත්නම් අපි ඕව අල්ලගෙන නැහැ. ආයේ කියන්නේ නැහැ. මම ඔබට හැම එකක්ම පෙන්නුම් කරලා දෙන්න. ඔබේ ආසාවෙන් අල්ලගින්න ඒව ඔබට මහ දුකින් ගෙන දෙන්න හැටි පෙන්නලා දෙන්න. ඔය ආස්වාදයි කියන මර උගුල මොකද්ද කියන එක පෙන්නලා දෙන්න. ඔය ආස්වාද මර උගුලට අහු වෙලා තමයි තියෙන්නේ මේ සංසාරේ පරිදලා උත්සාහ කරන්නේ. මේ මොහොතක් මොහොතක් ආස්වාදයි කියලා හිතාගෙන ඔය හැම එකක්ම තේරුම් ගන්නවා. උදයන්ග මේ අත්ංග මේ ආස්වාදයේ ආදීන මේ නිස්සාරණය කියන ඔය සීළු දෙක සතුටෙන් දැක ගන්න ඕනේ. ඔය ටික සතුටෙන් දැක ගන්න බැරි වුණොත් ඉතින් නිවන් දැකලාම ආවයි. සෝතාපන්න ඵලයේ උදෙසා ඔබට ධම්ම දේශන්න පුළුවන්. හැබැයි සෝතාපන්න ඵලයේ උදෙසා ධම්ම දේශන්න තියෙන්නේ නිකන් අහන්නම් වාලේ අහගෙන බලකේක් අහගත්තම නිවන් දකින්න බැහැ. නිවන් දකින්න බනහන්න ඕනේ විදිහක් තියෙනවා. ඒ විදිහට ඕනේ බනහන්න නැත්නම් නිවන් දකින්න හම් වෙන්නේ නැහැ. ඉස්කෝල එක ඉගෙන ගන්න ළමේ ඒ ඉගෙන ගන්න ඉතන ඉස්සර මේ ගුරුවරයා උගන්වද්දී ඉස්සරහා ඉඳගෙන ඒක අහගෙන ඉන්නවා. අපි හිතමු ඉතිහාසයේ පාඩමක් අහගෙන ඉන්නවා. ඔය මට්ටමින් නිවන් දකින්න බැහැ. නිවන් දකින්න බනහන ඕනේ විදිහක් තියෙනවා. ඒ විදිහට බහන්න ඕනේ දෙන්නේ නැත්නම් මේක හරියට වැඩක් නෙමෙයි. ඔබ මෙච්චර කල් බනහන් නැති තේරුනේ නැති වෙන්නේ නැති ඒකට බන කියපු උත්තරයන්ට දොස් කියන්නේ නැති. නෑ. ඒ උත්තරයන්ට දොස් කියන වැඩක් නෑ. උන්වහන්සේලා කතා කරන්නේ අපි කතා කරන දේම තමයි. හැබැයි ඔබ බනහන විදිහ බලන්න ඕනේ ඔක්කොට විසින්. ඒ විදිහටයි බණහන් වල තිබුණේ නැත්නම් කොච්චර කළත් මේක තේරෙන්නේ නැහැ. ඒ සෝතාපන්න ඵලයේ සාධර්මයේ ශ්‍රවණය කරද්දී ඔබ දන්නා දර්ශනයේ පහතරද මේ දහම් දර්ශනයේ වෙන වෙලාවේ තමයි තිබුණේ මේ කෙලෙස් පහ වෙන්නේ. ඒ හැරෙන්නේ වෙන කිසිම ක්‍රමවේදකින් මේ කෙලෙස් පහ කරන්න බෑ. මේ මූලික කෙලෙස් ටික. එහෙනම් සද්ධර්ම ශ්‍රවණය කියන එක හරියම වැදගත්. හැබැයි එක පැත්තකින් තිබුණේ සද්ධර්ම ශ්‍රවණය කියන එක භාවනාව. තථාගතයන් වහන්සේ දේශනා කරනවා සද්ධර්මයේ ශ්‍රවණය කරන වෙලාවේදී නීවරණ ධර්මයන් පහම යටපත් වෙලා බොජ්ජංග ධර්මයන් හතම එකලෙස වැඩෙන්න පටන් ගන්නවා කියලා. එනම් භාවනාවේ පහක් අපයටදී මොනවද තියෙන්නේ? මොනව වඩන්නද තියෙන්නේ? බොජ්ජංගය වඩන්න තියෙන්නේ. විවේක නිසිත, විරාග නිසිත, නිරෝධ නිසිත, වොස්සග්ග පරිණාමී සති සම්බොජ්ජංගය වඩන්න තියෙන්නේ. එනම් පිළිවෙලින් ඔය කියපු කොටස වැඩිලා එනවා මේ සද්ධර්ම ශ්‍රවණයේ. එනම් ඔබ පැය තුනක් සද්ධර්මයේ ඇහුවා කියලා කියන්නේ ඔබ පැය තුනක් භාවනා කළා නෙවෙයි. සද්ධර්මයේ ශ්‍රවණය කරනවා කියන එක පිටුදුනේ පල්ලෙට දාන්න එපා. අපේ හාමුදුරනේ අවසරයි මේ ගොඩාක් පිරිස් භාවනා භාවනා භාවනා කිය කී තමයි ඔක්කොම යන්නේ. සද්ධර්ම ශ්‍රවණයේ තැනක් දෙන්නෙම නෙවෙයි. එංගලික සද්ධර්ම ශ්‍රවණය තුළ භාවනාව වැඩෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා දේශනා කරද්දී ශ්‍රවණය කරද්දී සජ්ජායනා කරද්දී විමසිවස බලද්දී ඔය හතරෙන් ඕනේ මේකදී නිර්වාණ ශාන්තිය ලබන්න පුළුවන් කියලා. නැත්නම් ඉතින් මම බන කියයිද? දැන් මේ කියන බණෙන් මට කිසිම හරයක් නැත්නම් මට කිසිම දෙයක් ලැබෙන්නේ නැත්නම් ඔබ හිතනවාද මම බන කියයි කියලා? මම ඔබට කිව්වනේ ඔබගේ නිවන නෙමෙයි ඒක. කාගේ නිවන දෙක? මගේ නිවන එක. ඔබ මොකක් දරනවද කියලා මන් දන්නේ. ඔබටත් ඕනේ මගේ නිවනද? ඔබට ඕනේ කාගේ නිවනද? එහෙනම් ඉතින් මේකට වැඩ කරයි යන්න. නිකන් අර මේ ආත්ම වංචාවට අහු වෙන්නේ නැතුව. නිවන් දකින්න ඕනේ අතුස්සන්න කියපු ගම ඔක්කොම අතුස්සනවා. එහෙනම් මරෙල්ලා පැවිදි වෙන්න කිව්වම කිපත් වෙන්නේ නැහැ. එහෙම නේද අපි හාරන්නේ. ඇයි? ඇයි? කියනවා මට මුණුපුරාගේ මුණුපුරා ඉස්කෝලේට දාන අවස්ථාව මට තියෙනවානේ. තාම ළමයා පොඩිනේ. ඒකට නම් උත්තරයක් තියෙනවා. තාම ළමයා පොඩිනේ. හා. අසාධාරණයක් කරන්න ඕනේ නැහැ ලෝකෙට. අනිත් අය. ඔන්න ප්‍රශ්න දෙන්නේ උදේ. එහෙනම් මේක අවබෝධ වෙලා නැහැ. ඒකයි තියෙන්නේ. එන්න බෑ කියලා කියන්නේ තාම අවබෝධ වෙලා නැහැ. තිංගුදෙනි මේවා අත අරින්න බෑ. අත ඇරින්න ඕනේ. ඒකයි මේ දහම් න්‍යාය දහම්. අත අරින්න පා අත ඇරින්න අරින්න. අත ඇරින්න අරින්න නිකම් බෑ. ඊගොල්ලෝ මේක හරියට අර තුවාලයක් උනාට පස්සේ පළවෙනි දවසේ දොස්තර මහත්තයා බේත් දානවා ඔය තුවාලෙට. ඔය බේත් ටික තුවාලෙට දාපු ගමන් මොකද්ද වෙන්නේ? ඔය ගෝස් කෑල්ල ඔය තුවාලෙ ඇලෙනවා. දැන් මේක ඇද්දොත් කවුරු හරි මොකද වෙන්නේ? මොකද වෙන්නේ? අර තුවාලෙ තැරිලා තව මටේ හංකලෙත් කැඩෙනවා. තුවාලෙ තැරිලා ඉවර වෙලා. එහෙනම් ඕක කවදාවත් හොඳ වෙන්නේ නැහැ ඔය ක්‍රමයේදී. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? පින්වදින මේ තුවාලෙට හොඳට දාන්න සේලයින් වතුර. සේලයින් වතුර දදා දදා දදා මේක හොඳට පොඟවන්න ඉස්සෙල්ලා. මේක හොඳට පොඟවලා පොඟවලා පොඟවලා පොඟවලා අදින්න දෙයක්වත් නැහැ. පින්වදින මේ පැත්ත හැරෙවනම් මොකද වෙන්නේ? ගෝස් කෑල්ලේ බරටම මේක මෙතනින් අයින් වෙනවා. බලන්න අතට මොකුත් වෙලත් නැහැ. අර හංකඩෙත් එහෙමම තියෙනවා. මෙන්න මේ ක්‍රමවේදයට තමයි පින්වදින නිවන් දකින්න ක්‍රමවේදය. අත අරින්න බෑ කිසි කෙනෙකුට. අත ඇරින්න අරින්න ඕනේ හැම කෙනෙක්ම. ඔය විශේෂයෙන්ම මම කියන්නේ පින්වතුනි, මේ පව් කරන මිනිස්සු ඉන්නවා මේ ලෝකේ. මේ පව් කරන මිනිස්සුන්ව පින්වතුනි පල්ලෙහාට දාන්න එපා. තථාගතයන් වහන්සේ කවදාවත් පව් කරන මිනිහව පල්ලෙහාට දැම්මේ නැහැ. පවයි පල්ලෙහාට දැම්මේ. ඔන්නෝම හොඳට ඔළුවට ගන්න මේ කියන කාරණා. නැත්තම් ඔබ මේ සමාජය විනාශ කරනවා. පව් කරන මිනිහව පල්ලෙහාට දාන්න එපා. පව පල්ලෙහාට දාන්න. පවට ගරහන්න. ඔබ ගරහන්නේ පව කරන මිනිහටද? මිනිහෙක් එනෝ බීලා වැලි වැලි පාරේ. ඔබ ගරහන්නේ බීමක් කමටද නැත්නම් මිනිහටද? ඇත්ත කියන්නකෝ. දැන් මම කියන්නේ දැන් ගරහන්නේ කාටද? මිනිහට. කෙලිම මිනිහට කර කසිප්පු කාරයක් පයින් ගහනකොට එහෙමන්නේද ගරහන්නේ? නෑ බින්දුනි, තථාගතයන් වහන්සේගේ ක්‍රමයේ ඒක නෙමෙයි. අඟුලි මාලක තථාගතයන් වහන්සේ ගැරහෙවුවා නම් අද අපිට ඉන්නවද 80 මහා ශ්‍රාවකයන්ගෙන් ඒ මහා මහරහතන් වහන්සේ? නෑ, උන්වහන්සේ ගැරහෙන්නේ අඟුලි මාලට නෙමෙයි. උන්වහන්සේ ගැරහෙන්නේ අඟුලි මාල දෙවිතර උතුර දෙවිතර මිනිමල් රවුද ගතියට. එහෙනම් අද පටන් හැම කෙනෙක්ම අනිස්සාර කරගන්න පින්තුනි, මේ ලෝකේ හොඳ පුද්ගලයෙක් නෑ, නරක පුද්ගලයෙක් නෑ. ඒකට හේතුව තමයි මේ ලෝකේ පුද්ගලයෝ නැති වෙනවා. එච්චර ගැඹුරට මම ඔබව අදාරයි යන්නේ. පුද්ගලයෙක් නැත්තේ ඇයි කියලා පටිච්ච සමුප්පන්න දහම් න්‍යායමකින් මට මේක අද පෙන්නලා දෙන්න බෑ ඔබට. CD යහන CD වල අගාසේ අරියට එන්න ඒවා තියෙනවා. හතරවෙනි CD එක මහගොනි අහගෙන යනකොට තේරෙයි මහා පටිච්ච සමුප්පන්න න්‍යාය ධර්මයක් කතා කරනවා. ඒ දෙකෙන් දැනගන්න පුද්ගලයෙක් නැති බව. නමුත් මේකේ හැම මොහොතකම මතක තියාගන්න යමෙක් මිනි මරණ වෙලාවේදී ඒ මිනිමරී මොනසාව අවශ්‍ය විනාඩි 2යිද 3යිද ගියේ ඒ විනාඩි 2 තුන බිහි වෙන මේ සත්ත්ව පුද්ගලයා ඒ මොහොතේ බිහි වෙවි යන එකා තමයි මේක මරන්නේ. ඊට පස්සේ මේක අහිංසකයි. උට කරගන්න දෙයක් නැහැ. ඉතින් අපි ඌවා මිනි මරුවා කියලා හංවඩු ගහලා කරවල කාමරයක දාලා තියලා හරියන්නේ නැහැ. කරවල කාමරයක තිබ්බත් කමන්නේ මේක අපිට අදාළ එකක් නෙමෙයිනේ. නමුත් පින්වදිනේ මිනි මරුවා කියන සංකල්පය එකට දෙන එක සුදුසු නෑ. මොකද මේ වෙලාවේ එක මිනි මරුවා නෙමෙයි. මම ඔබට හොඳ සිද්ධියක් පෙන්වන්න. මෙන්න මේක හොඳට තේරුම් ගන්න. මාත් එක්ක කතා කරන්න. කතා කරන්න ඕනේ හැබැයි ඔව් නෑ බෑ වගේම විතරයි ඈ. තව දෙයක දේශනාවක් එහෙම දෙන්න එපා. ඔතනින් නැගිටලා කවුරුත්. එතකොට මෙන්න මේක පොඩ්ඩක් හිතලා බලන්න. රහතන් වහන්සේ නමක් වැඩි ඉන්නවා. නැත්නම් අපිට බුදුහාමුදුරුවෝ වැඩි ඉන්නවා. මෙතන මිනිස්සෙක් ඔබගේ දරුවව ළඟ තියාගෙන ඉන්නවා. කඩුවකුත් අරගෙන. මේ මිනිස්සයා හදන්නේ ඔබගේ දරුවගේ බෙල්ල කපන්න. ඔබ අර ඈත ඉන්නේ. ඔබගේ අතේ තියෙන කඩුවක්. අර මිනිස්සයා කඩුව උස්සලා ළමයාට ගහන වෙලාවේදී ඔබ වේගෙන් දුවනවා ළමයාව බේරගන්න. කඩුව අමෝරාගෙන ඒක කරන්නේ. ඔබ අතන ඉඳලා මෙතනට එන විනාඩි දෙකේදී මේ මිනිස්සයා අර ළමයාගේ බෙල්ලත් කපලා. ඒ බෙල්ල කපපු මොහොතේම සතාගතයන් වහන්සේගෙන් එක දහම කොටසක් ශ්‍රවණය වෙනවා කල්ලට. මේ උත්තමේ අරිහත් වෙන්නපත් වෙනවා. ඔබ දුවගෙන ඇවිල්ලා චරස් ගාලා ගහනවා බෙල්ල කපලා යනවා. දැන් ඔබ කරගත්තේ මොන පාප කර්මයක්ද? ආනන්දරිය පාප. දැන් මිනිමරුවෙක් මෙන්න මෙහෙ හිටි. ඔබ අතන දුවනකොට දැක්ක මිනිමරුවෙක් නේද? දැන් බෙල්ල කැපුවේ කාගේ? හරි හතුන. එහෙනම් අපි කොහොමද තිමතිනි ඔය මිනිමරුවා ඔක හොරා කියලා කියන්නේ? එහෙනම් තිමතිනි ගතියටයි පහර ගහන්නේ. මනුස්සයද නෙමෙයි. මනුස්සයද පහර ගැහුවොත් මේ රටේ හොරු බිහි වෙන ඕන තරම්. බුදුහාමුදුරුවෝ කොතනක කියලා නැන්නේ සත්තු මරන්න එපා කියලා? පානාති පාතා වේරමණීය ධම්මං දේසේති. ඔන්න උන්වහන්සේ කියන්නේ දහන්නේ. පානාතිපාතෙන් වෙන්වීම උදෙසා ධම්ම දෙතුව උන්වහන්සේ. මේ චුන්දසූකරට කියන්නේ කියද බුදුහාමරේ චුන්දසූකර මරන්න එපා ඔබ සත්තු කියන්නේ කියද? මේ තීතෝනා නම් එහාකට හිට බෝරු මරණ එක. කවදක්වත් කිව්වද කියලා සත්තු මරන්න එපා කියලා නෑ. උන්වහන්සේ පානාතිපාතෙන් වැළකීම උදෙසා සද්ධර්මයක් දේශනා කළා. ඔය සද්ධර්මයේ ශ්‍රවණය වෙනකොට තින්දුනි පානාතිපාතෙන් වැළකෙනවා. මේ ළඟදී පොඩි සිරිදාරී මහත්මුනි පිරිසක් එක මම කතා කරගෙන ඉඳද්දි මම එතුමන්ලට පැහැදිලි කරලා දුන්නා. ඔබතුමන්ලට අපරාධ නවත්තන්න නෙමෙයි වෙන්නේ. ඔබතුමන්ලට අපරාධ නවත්තන්න හරි අමාරුයි. ඔබතුමන්ලට පුළුවන් මොකද්ද? අපරාධේ වුණාට පස්සේ ඒකට සාධාරණ යුක්තියක් ඉස්තර කරලා. දැන් මෙතන ඉන්න එකෙක් සංඝාල පිහියක් අරගෙන අනිනවා අනිත් එකට. දැන් පුළුවන් ද පිටින් නවත්තන්න? පුළුවන් ද නවත්තන්න? බැහැ. අර මහ විශාල අපරාධ වෙලෙම නවත්තන්න පුළුවන් ඒ මහත්වරුන්ට. නමුත් සංගතනි මේක නවත්තන්න පුළුවන් ක්‍රමයේ මොකක්ද? කාටද මේක නවත්තන්න පුළුවන්? අපරාධ වෙලෙක නවත්තන්න පුළුවන් කාටද? ධර්මයට. ධර්මයට. මම හොඳ උදාහරණකින් පෙන්නන්නම්. ඔබට වාහනයක් තියෙනවද? ඔබේ ගෙදර එක මොකක් හරි වාහනයක් ඇතේ. බයිසිකල් එකක් හරි. මොටර් බයික් එකක්. ඕක නිකම් පදින්න දෙනවද පාරේ? ඕනේ කෙනෙකුට ඕක යන්න දෙනවද ඔකේ? දෙනවද? නැහැ. ඕනේ කෙනෙකුට ඕක යන්න දෙන්නේ නැහැ නේද? වාහනේ ඩ්‍රයිව් කරන්න දෙන්නේ නැහැ නේද? එහෙනම් ඒක ඩ්‍රයිව් කරන්න නම් මොකද්ද ගන්න ඕනේ අපි? ලයිසන් එක. ඇයි අපි ලයිසන් එකක් ගන්න ඕනේ? නැත්නම් ඔය වාහනේ අරන් ගිහලා හප්පල මරනවා නේද? දේපොළ විනාශ කරනවා නේද? අතපය කන්න දානවා නේද? බලන්නකො මේ රජයන්ගෙන් මේ ලෝකයේම තියෙන රජයන්ගෙන් වාහනවල ඩ්‍රයිවර්ස්ලට ලයිසන් එකක් දෙනවා. නමුත් ඔය වාහනේ එළවුණු ඩ්‍රයිවර්ට ලයිසන් එකක් දීලා නැහැ නේද? ඔය කඳක් තියෙන්නේ. ඔය කඳත් වාහනයක් නේ. ඔය කඳට දැන් වෙන ඩ්‍රයිවර් කෙනෙක් දැස්සොත් එහෙම මෙතන හූතියයි නේ කර කර. ඔව්ද නැද්ද? මේ ඔළුව වනවන මෙහෙම මෙහෙම කර කර ඒ දෙ ඩ්‍රයිවර්ගේ හැටියේ. තව ඩ්‍රයිවර් කෙනෙක් ඇවිල්ලා තව එකක් කියයි. එහෙනම් මේ කඳ කියලා කියන්නේ තියෙන තනිකර වාහනයක් නේ. ඉතින් මේ කඳට දැන් මේ කඳ පාවිච්චි කරන ඔය ඩ්‍රයිවර්ට දීලා තියෙන ලයිසන් එකක් ඔබ පාවිච්චි කරන්න නෑ. ඒක නිසා මොකද කරන්නේ? මේ අත මෙහෙම කරාම පිහිය આવනවා, මෙහෙම කළාම එල්ල දානවා. වැඩි ඉවරයි. ඔන්න ඔබ නිකම් වේද. ඉතින් ඔබ හොද්දට හිතන්න පිටින් මේ කයට ලයිසන් එක, මේ කයේ ඉන්න ඩ්‍රයිවර්ට තාම ලයිසන් එකක් සම්මෙලා නෑ. වාහනයක් පදිනවා කියලා කියන්නේ පිළිවෙදේ වාහනයක් ඩ්‍රයිව් කරනකොට මට නම් පේනවා මොකද්ද වාහනයක් ඇතුලේ ඩ්‍රයිවර් කෙනෙක්. එහෙම ක්‍රමයක් හොතන තියෙනවා. අර ඩ්‍රයිවර් මෙහෙම කරනකොට මොකද වෙන්නේ? මේ අත මෙහෙම වෙනවා. ඩ්‍රයිවර් එකෙන් මේ අත මෙහෙම වෙනවා. එතකොට මේ අත මෙහෙම වෙනකොට අර වාහනේ මෙහෙම හැරෙනවා. එහෙනම් මේ වාහන සංසිද්ධියක් තියෙනවා. එහෙනම් පින්වදනේ පළමු කොටම හරිනම් ඔබ ඉපදිලා මොන්ටිසෝරි නෙමෙයි යන්නේ පන්සලට. ඒක නිසා නේද පින්වදනේ අපේ පරිවේණිය උගන්වන පිරිවෙන කියලා එකක් හැදුනේ ඒ කාලේ. මේ සුදු යකු මේ රටේ ඉන්න කලී. ඒ ඇවිදින්න ඉවර වෙලා ඒ පිරිවෙනෙන් පින්වදනේ මේ පොඩි කාලේම දරුවව මේ මහා යතිවරයට ගෙනත් දෙනවා පන්සලේ. ලොකු හාමුදුරනේ මෙන්න අපේ දරුවා, අපේ පරිවේණිය, ඔබ වහන්සේ මේ දරුවට දායාද කරන්න. අන්නර සිල්ප ශාස්ත්‍ර ක්‍රමවේද උගන්වනවා අර දරුවට. එහෙම ක්‍රමවේදයක් තිබුණේ. ඒ කියන්නේ පින්වතුනි ඒ දරුවා ඒ ලෙවල් රෝ ලෙවල් ජී ඔය තියෙන එකක්වත් පාස් වෙන එකක් නෙමෙයි මේ තියෙන්නේ. ඒ දරුවට පොඩි කාලෙම අවුරුදු 10 වෙනකොට ඒකට ලයිසන් එක හම්බෙනවා සමාජයේ තියෙන. ඒක නිසා තමයි පින්වතුනි ඒ කාලේ මහා සුන්දර කාලයක් වෙලා තිබුණේ. අද ලයිසන් එක නැහැනේ අපි හම්බෙන්නේ අවුරුදු 80ක් ගිය. 80 ගියත් ලයිසන් එක හම්බෙන්නේ නැහැ. ඉතින් මේ ලයිසන් එක දෙන වැඩ පිළිවෙලක් මේ කරන්නේ ඔය කය පරිහරණය කර. ඔබ හිතලා බලන්න ඔබ ඔබ ඔබව කැමරා කරන්නක වෙලාවක ඔබව කැමරා කරලා තිහිබුද්ධියෙන් ඒක දාලා බැලුවොත් එහෙම ඔබට ලැජ්ජ හිතේ මේ මොකෙන්ද මේක ඇතුලේ ඉන්නේ කියලා. එහෙනම් සිංහතුනි මේ මේ ඉන්න එකාව මේ මං එකා කියලා කිව්වේ සිංහතුනි මෙතන මේ එකෙකුත් නැහැ. සිත් පරම්පරාවක් තියෙන හිතක් හැදිලා හැදේ. සෑමතිනා හිඳිලා යන ස්වභාවයක් තියෙන මං ඒක පොඩ්ඩක් එකක් කියලා ගන්න. නැත්තම් මේක විග්‍රහ කරන්න අමාරු වෙන්නේ. එහෙනම් සිංහතුනි මේ මේක ඇතුලේ ඉන්න එකාව দমনේ කරගන්න. ඔබ ඔබ හිතා ගන්න බැරි දේවල් වෙනවනේ නැත්තම්. ඔය කය ඔය කට ෆෝන් එක ගහලා කී දෙනෙක් රිද්දන්නේ නැද්ද මේ වෙනකොට ඔබ? ෆෝන් එක ඔය වාහනේ ෆෝන් එක කියන්නේ කටනේ හැමදේසෙම. ඔය කට පාවිච්චි කරලා කී දෙනෙක් හිත රිද්දන්නේ නැද්ද බලන්න. ජීවිතේ. හැබැයි ලයිසන් එක අරන් තිබුණා නම් තින්නේ ඕන් වඩා ෆෝන් ගහන්නේ ලංකාවේ මේ මං කියන්නේ අපි හිටපු රටවල ෆෝන් සද්දයක් ඇහෙන්නේ නැහැ. ලයිසන් එක හරියට අරන් තිබුණා නම් ඔය ෆෝන් ගහලා මිනිස්සුන් හිත රිද්දන්නේ නැහැ. බොරු කියලා මුලාවටපත් කරන්නේ නැහැ මේ කේලම් කියලා බිඳවන්නේ නැහැ මිනිස්සු. ලයිසන් එක නැතිකම තමයි මේකට හේතුව. එහෙනම් පින්වතුනි මේ ලයිසන් එක අරන් දෙන්න ඔබට සද්ධර්මයේ කතා කරන්න යන්නේ. ඒකෙන් පින්වතුනි ඔබට සෙතක් වෙනවා මේ ලෝකෙට සෙතක් වෙනවා. සෝතාපන්නයෝ ලෝකෙට බිහි වෙනකොට පින්වතුනි මේ බිහි වෙච්ච සෝතාපන්නයාට තමයි පළමු සෙත වෙන්නේ. ඒ තමයි පින්වතුනි මේ කුණු දහජරා සතර අපායේ ඔබ නිදා. කුණු දහජරා සතර අපායේ නිදාස් වෙන හැම වෙලාවෙම ඔබට ඒක තමයි ඔබට ලැබෙන පළවෙනිම දායාදය. අනිත් එක තමයි පින්තුනි ලෝකේ ඉන්න අනිත් ප්‍රජාවට වෛර පහක් බය පහක් නැතුව ජීවත් වෙන්න පුළුවන් සත්‍යයක් උදා වෙනවා. අන්නේ ටික උදා කරගන්න පින්තුනි සෝතාපන්න ඵලය ඒකාන්තයෙන් ඔබට ඕනේ. හැබැයි ඉතින් දැන් මේ කාලේ නම් සෝතාපන්න ඵලෙ නතර වෙලා හරියන්නේ නැහැ. මේ කාලේ නම් පින්තුනි අරිහත්ත්වයට දක්වා මඟ වඩන්න ඕනේ. මොකද මඟ තියෙනවා. පැහැදිලි කරලා පෙන්නන්න නම් ඔක්කොම. ඔබ කිව්වොත් නිකන් මඟ පෙන්නන්න කියලා පෙන්නලා දෙන්න. වීර්ය වඩන්න නිකන් අහගත්තට විතරක් හරියන්නේ නැහැ. එන ඒකම වේදන අනුගත වේ. ඔක්කොටම කලින් තියෙන්නේ ඔබ දැනගන්න ඕනේ අනික් කාරණාව තමයි ඔබ මේ වෙලාවේ මලොත් මේ කාලෙදී මලොත් ඔබ කොහෙද යන්නේ? අන්න ඒකත් හොඳට ඔළුවට ගන්න. මෙතන ඉන්නවද තියෙන්නේ පොඩි කාලේ ඉඳලා අද මේ දක්වා සතු මරපු නැති අය? හොර කන් නොකරපු අය? බොරු නොකියපු අය? කේලම් නොකියපු අය? පරුස වචන නොකියපු අය? නිකන් හිතන බලන්න කවුරුත් ඉන්නවද කියලා. එහෙනම් සිංහතුනි අපි පව් කරපු අය නේද ඉන්නේ? ඔබ කියයි අපි තිනුත් කරලා තියෙනවනේ කියලා. ඔව් මම පිළිගන්න ඔබ පින් කරලා තියෙනවා කියලා. නමුත් ඔබ පව් කරලා තියෙනවනේ. පින් කරලාද ප්‍රශ්නයක් නැන්නේ. දැන් මේ වෙලාවේ බලන්න ඕනේ මොකක් කරපේ කියන්නේද? පව් කරපේ කියන්නේ. මොකද පිනට විපාකයක් දෙන එක ඕකේ. ඒක සමත් නෑ. පවට විපාකයක් ආවොත් එහෙම මොකද වෙන්නේ? මහ දුක්ඛක් කන්දියන්නේ උදා වෙන්නේ. අන්න එක මොඩක් හිතන බලන්න ගෙන ඔබ පව් කරලා තියෙනවා නම් පින්වතුනි ඔබ අපායේ නිදහස් වෙලා නැහැනේ. එහෙනම් ඔබ මැරිලා අපාගත වුණොත් මොකද වෙන්නේ? කාට කියන්නද ඒක? ඔබ අද මේ දරුවමත් එන හිතේ ඉන්නවා. මේ යතිවරය කියනවා බන්න මේවා අතාරින් ඉන්න මේවා අතාරින් ඉන්න. ඒ මොකුත් නැහැ පින්වතුනි ඔබ ඔබගේ දරුවමත් එන හිනව මුණුබුරුවමත් එන හිනව එහෙම නැත්තම් ඔය තියෙන ධනයක්මත් එන හිනේ එහෙ ඉන්නවා. පින්වතුනි සතාගතයන් වහන්සේ කියන්නේ ඔබට අන්තිම කාලේ වෙනකොට අත්තාහි අත්ත නොනත්ති කුතෝ පුත්තෝ කුතෝ දන තමන්ට තමන්වත් නැති වෙලාවක් එනවා. අන් ඒ වෙලාවට පුත්තු මොනව කරන්නද ධනෙ මොනව කරන්නද? කෙලින්ම අර අනුහ නරකාදී එහෙම නැත්නම් අසුචි ගන්න මල කුණු පෙරේතේ ලේසින් හිතන්න එපා. පිටින් ඔබගේ අම්මා තාත්තා කවුරු හරි මැරිලා ගියා අය දිව්‍ය ලෝකෙ ගියා කියන එක හිතා ගන්න එපා. ඊයේ කෙනෙක් ඉන්න පුළුවන් මම නෑ කියන්නේ නෑ. නමුත් ඉංග්‍රීසි 199 0.99 කෙලින්ම හතර පහ තමයි. ඔබම දන්නවනේ ඔබ මේ ජීවත් වෙන්න කරපු දේවල්. ලෝකේ සාරයි කියලා අල්ලගත්ත දවසේ ඉඳලා පින්දුනි ඔබ දසාකුසලයේ කලේ. එහෙම නැත්නම් සිනුරුත පරාමර්ශණය කන්නේ කලේ. ඕක තමයි විදිහ. ලෝකේ සාරයි කියලා අල්ලගත්ත ගමන් දසාකුසලයේ කර කර ඒව කඩනෝ සාරව ලෝකේ අල්ලගන්න ගිනි ගිනි දෙදී මිනිස්සුන්ට ඒක කරනවා. එහෙම නැත්නම් මොකද කරන්නේ? සිල්වත පරාමාර්ථණය කර කර මේ කරගත්ත ආයුධේ මට අහරක ලැබේවා, මේ කරගත්ත ආයුධේ මට මේක ලැබේවා කිය කී මොකද කරන්නේ? ආන්ගේ කටයුතු දෙදෙලේ. ලෝකේ සාරය කියලා අල්ලගත්ත අය කරන වැඩේ. නිගමන හිතන්න ඔබගේ මුළු පවුලටම එංගලන්ත යන වීසා දෙනවා 60 වරහන් කියලා කිව්වොත් එහෙම. නොමරෙන්නේ නේ කියලා. මම ඔක්කොම බේරත් ගන්නම් කියලා කිව්වොත් එහෙම. බය වෙන දෙයක් නැහැ. ඔබ කඩක් ගාලා අරන් ගියා යන්නේ ඔක්කොම හරි. ඕක දැඩි විශ්වාස නම් එම ලෝකේ සාරය කියලා අල්ලගත්තේ මොකක් කරන්නේ නැද්ද? ශිෂ්‍යත්වේ දේමේ අදින ශිෂ්‍යත්වවරුනේ. ශිෂ්‍යත්වේ දේවලක ඒක ඉස්සල දවසේ දෙන්න. දරණා මාලිකාවට කියලා බෝම්බයක් තියහන් කියලා කිව්වොත් එම නොතිය ඉඳීද ඔය බෞද්ධ කියන කෙනෙක්? ඉංග්‍රීසි ලෝකේ සාරය කියලා අල්ලගත්තොත් අම්මගේ පපුවක් ගලවලා ගිහින් දේ. ලෝකේ සාරය කියලා අල්ලගත්ත මුලා දෘෂ්ටිය කියන එක මහා භයානක දෙයක්. කෙලින්ම හතර පායට යන වැඩ පිළිවෙලක් තියෙන දෙයක්. ඒකයි ඔය දෘෂ්ටියෙන් නිදහස් වෙච්ච කෙනාට සෝතාපන්නය කියලා කියන්නේ. ඒ කෙනා හතර පායෙන් නිදහස් වෙනවා. මහා ධර්ම දෙයක් තියෙනවා ඔය ලෝකේ සාරය කියලා අල්ලගත්ත මුලා දෘෂ්ටිය. යමෙක් ලෝකේ සාරය කියලා අල්ලගත්ත ගම පිංගුතුනේ ඒ සාර වූ ලෝකේ ඵල නෙලා ගන්න පුළුවන් තරම් උත්සාහ කරනවා. ඒ උත්සාහ කරද්දී එයාට ලැබෙන පළවෙනිම දේ තමයි පිංගුතුනේ එයාට මේ ලෝකේ ගැන දැඩි ලෝභයක් හටගන්න. අනිත් අයට තියෙන වස්තු මට නැහැ කියන දැඩි ලෝභයක් හටගෙන ඒකට හිතෙන්න පටන් ගන්නවා. අනේ ඌන්ට නොයි මට උනන්න ඕක. ඔවුන්ටමනේ ලැබෙන්නේ. අනේ ඔවුන්ට නොවි මට ලැබෙනවා නම් ඕක ඔන්න ඔය සිද්ධියටම තමයි පින්වතුනි හැමතිස්සම නමුරු වෙන්නේ මේ පුද්ගලයා. ඔය දෙයටමයි නමුරු වෙන්නේ ඔය පුද්ගලයා. අන්සතු දකටක් දැකදල නොවිනේ උන්ට නොවි මට වේයයි සිටිනේ. උන්කලේ හිත හටගත් පවිනේ උන්මතු නිවේ දුක්මයි විඳිනේ. අපේ වීදාග මහතුරාගේ වචන ඔය. ඔය දැඩි ලෝභකම නිසා දිනෙදි කරන්නේ මොකද්ද? උන්ට නොවි මට උනා නම් කියලා හිතෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඕකුන්ටමයි තියෙන්නේ ඕකුන්ට හෙන ගහන්න ඕනේ කියලා හිතෙන්න පටන් ගන්නවා. ව්‍යාපාදේ හට ගන්න හිතේ. ඒක බැරි වුණාට පස්සේ දිනෙදි මොකද වෙන්නේ? මේක දැඩි ආශාවකින් ඉන්නේ මේ ලෝකේ ගැන. මහා සාරය කියලා මහා පිළිල්ලකින් පිළිපෙළේ ඉන්නේ. මේක හැමදැනම කියන්නේ මොනවද? හිස් වචන. මේ ලෝකයේ සාරයි ලෝකයේ සාරයි වලත් කඩහල්ල උඹලත් කඩහල්ල. ධර්මයක් කතා කරන්නේ නැහැ, විනයක් කතා කරන්නේ නැහැ, සූත්‍රයක් කතා කරන්නේ නැහැ. ඒව දානවා බල්ලට. ඒව ගණන් ගන්නෑ හත පහකට. කතා කරන්නේම අද ජාතියේ. ඊට පස්සේ දිනෙදි බැරි මොනවද මොකද කරන්නේ? මේ දේවල් ලබා ගන්න පරුස වචන කියපියි. අනිත් අයගේ හිත් පීඩාවටපත් කරනවා. කේලම් කියන බිඳෝන. බිඳෝන ඉවරලා ගෑනිට කේලම කියනවා, මිනිහට විරුද්ධව මිනිහට කේලම කියනවා, ගැහණියට විරුද්ධ. ඔය ටික කරලා දෙන්න බිඳෝන ඉවරලා ගන්න පුළුවන් දේවල් තියෙනවා නම් ගන්න තමයි උත්සාහ කරන්නේ. මේ ලෝකයේ සාරය කියලා අල්ලගත්තේ අය බොරු කියලා මුලාවටපත් කරන මේක. ඔහොම කරන්න බැරි වුණොත් එහෙම ගෑනිට හේතු වෙලා කොහොමද යටි ගන්න හදනව නැත්නම් මිනිහට හේතු වෙලා සාරේ කඩන්න හදනවා. කාමයේ වරදවා හැසිරෙන්න ගන්නවා. එහෙමත් නැත්නම් සම්පූර්ණයෙන් හොරකම් කරනවා. හොරකමෙන් හරි කමන්නේ මේ ලෝකේ තියෙන සාරේ වට ගන්න නැත්නම් කියලා. ඔය ඔබ ඔය ඔෆිස් එකට ගිහිල්ලා වැඩිපුරම කරන්නේ හොරකන්නේ. ඇත්ත කතාව මේකනේ. ඉතින් රස්සාවක් කරන්න යනවා කියලා වැඩිපුරම අපේ මිනිස්සු ගිහිල්ලා කරන්නේ හොරකම් අපේ හඳුරන්නේ. හොරකම කියන එක මේ අමයේ මුන්නහන්දලගෙන් අහලා බලන්න. සතර පරාජිකාවෙන් එකක් නිවිදිනේ හොරකම කියලා කියනවා. එහෙනම් තථාගතයන් වහන්සේ මේ උපසම්පන්න භික්ෂුන් වහන්සේ නමක් පරාජික වෙනවා කියලා හොරකම් කළොත් එහෙම. එහෙනම් මහා දරුණු පාප කර්මයක් ඔය හොරකම කියලා කියන්නේ. අද ගානක් නැහැ. අද අපි අය හොරකම කියලා හිතන් ඉන්නේ අර අහිංසකේ පිට පොකට් ගහනවා ඒකයි. බැංගුවක් හදන එකයි. ඔන්න ඔයගේ වට තමයි හොරකම් කරන්නේ. හැබැයි පින්වදිනේ පැය 8 රස්සාවට ගිහින් පැය 6ක් විතරක් රස්සාව කරලා පැය 2ක් අයිස් ගහන එක හොරකම නෙමෙයිද? පැය 8 රස්සාව ඔය මොන රස්සාවද මේ විදිහට පත්තරේ බලනකොට පණි ගෙවන්නේ? පත්තරේ බලනකොට පණි ගෙවන්නේ කවුද? මොන රැකියාවද පින්වදිනේ මේ 8 ඉඳලා 10 වෙනකන් වැඩ කරන්න 10 ඉඳලා 2 වෙනකන් පත්තරේ බලන්න කියලා එහෙම හදලා තියෙනවද කොහේද රස්සාව? ඔබ රස්සාවට යනකොට නෑ. එහෙනම් ඔය ඔක්කොම හොරකම්. ඔබ රැකියාව ස්ථානයේ ඉඳන්දි ගෙදරට කෝල් එකක් ගන්න ඕන නම් ඔබ බලන්න ඔබ ඔබගේ ෆෝන් එක පාවිච්චි කරන්නේ නැත්නම් ඉස්සරහ තියෙන ආයතනයේ ෆෝන් එකද පාවිච්චි කරන්නේ කියලා. ඔබගේ ෆෝන් එක අතේ තියාගෙන ඉඳන්දි තව කෙනෙක් ඒක පාවිච්චි කරන්න කියන එක පෙරේත සංකාර ඔය වඩන්න. පරහේ අත තමයි പ്രേත කියලා කියන්නේ. ඒ කියන්නේ තමන්ගේ දේ තියාගෙන අනුන්ගේ දේ ඉන්න යටෙනවා. ඔන්න ඔය ගතියට පටිච්ච වෙලා මැරෙන එක මිහිල්ල පින්වදෙන මොකද වෙන්නේ? තමන්ට දෙයක් කරගන්න බැරුව අනුන්ගේම දේෙන් ඉන්නගෙන යපෙන මට්ටමක් හදාගන්නවා. නිකන් නෙමෙයි පෙරේතය ලෝකෙට හැදෙන්නේ. ඉතින් වැඩි හරියක් පෙරේත සංකාර නෙමෙයිද වඩන්නේ? තමන්ගේ දේ හංගගෙන අනුන්ගේ දේ නෙමෙයිද හැමදෙස්සෙම කඩන්න වඩන්න හදන්නේ? හොඳට හිතලා බලන්න මේ දේවල්. ඔබ අකමැති වෙන්න පුළුවන්. මේ ලෝකෙ කැමති ලෙස නෑ. ඔබට මම පෙන්නලා දෙන්නම් ඒක. ඔබගේ කැමැත්ත මත නෙමෙයි මේ ලෝකය තියෙන්නේ. කැමැත්ත අකමැත්ත කියන එක වැඩක් නෑ පින්වතුනි. හේතු සකසනවා නම් ඵලෙ විද්‍යාමාන වෙනවා. ඒකද ඔබේ කැමැත්ත අකමැත්තද කියන එක වැදගත් නෑ. ඉස්සරහට අපි කතා කරන්නේ යන් ඒක. එහෙනම් දැන් ඔය ප්‍රේත සංකාර නෙමෙයිද වඩන්න වැඩි හරියක්. හොඳට හිතලා බලන්න. ඔෆිස් එකට ගිහිලා තනි වැඩි හරියක් කරන්නේ ඒ දේවල්. හැබැයි අර පිප්පකොට් ගහන එක ගැන තමයි හිතන්නේ. ඔබට පැයට පැයට රුපියල් 100ක් හම්බිනව නම් පඩිය. ඔබ පැය දෙකක් අයිස් ගැහුවා කියලා කියන්නේ ඔබ කීයක් හොරකම් කළාද ආයතනයේ? 200ක් හොරකම් කළා. රුපියල් 200ක් ඔබ හොරකම් කළා. එකෙක් පිට්පොකට් ගහනවා ඒකේ තියෙන රුපියල් 100යි. ඔයගේ මහා හොරා කවුද? මහා හොරා කවුද? ඔයගේ ඒ සියලු පුද්ගලයෝ. අර පිට්පොකට් කාරය හොරකම් කළේ 100යි. ඒක නිසා පින්විතනේ හොරකම් කියලා කියන්නේ මහා දහබළු වැඩක්. නිකමට මේව අනිත් එක හිතලා බලන්න බින්දුනේ. නිකමට හිතලා බලන්න. ඔය ඔබ ඔබ ඔබට අම්මා දෙනවා රත්තරන් මාලයක්. පුතේ මට මේක. උඹලගේ ආච්චි අම්මා දුන්නේ ආච්චි අම්මට එයාගේ ආච්චි අම්මා දීපු එක. මේක පණ වගේ රැකපම් වගේ පුතේ කියලා ඔබේ කරට දානවා මේ. ඔබ දවසක් පාරේ යනකොට ට්‍රේල් බයික් එකක ආපු එකේ අර කරේ නිවිද චේන් එක හදාගෙන විදුලි වේගයෙන් යනවා. ඔබට ලියන්න පුළුවන් සිංහලෙන් ඒ වෙලාවේ ඔබට හිතෙනද? ඔබට හැඟෙනද? ඔබ කඩා වැටෙන්නේ නැද්ද? ඔබගේ කපුව නිකන් තැලෙන්න වගේ ඉන්නේ නැද්ද ඒ වෙලාවට? සිංහලෙන් ඔය ටික අනිත් අයටත් වෙනවනේ. අත්තානං උපමං කත්වා. මම ওই අන්‍යාගම් තිරිසන්ට බණ කියද්දි මම කියන්නේ මේ බුදුහාමුදුරුවෝ කෝ දාන්න පැත්තකට, ජේසුස් වහන්සේව දාන්න පැත්තකට, මහාමත්තුමාව දාන්න පැත්තකට ඔබ ගන්නකෝ. ඔබට උපමා කරගෙන ජීවත් වෙන්න. ආයි හොරකම කියන එකෙන් තව කෙනෙක්ව පීඩාවටපත් වෙනවා කියලා දැනගන්න ආගමක් ඕනේ නෑනේ. ඔබ හිතලා බලන්න ඔබගේ මාළේ කඩාගෙන යන වෙලාවේ ඔබේ පපුවට එන ගිනි කොච්චරද කියලා. එහෙනම් පින්වතුනි ඔය ගින්නේ එකාකාරව දැවෙනවා පින්වතුනි අර පිරිස. එහෙනම් හොරකම කියන කෙනා මහා දරුණු අපරාධයක්. ඉතින් ඒක අපි කරනවානේ. කොන්දොස්තර මහත්තයා ටිකට් ඉල්ලුවේ නැත්තම් ටිකට් ගන්න නෑනේ. ඒක නෙවෙයි. පස්සෙන් ඇවිල්ලා ඉන්නනේ ටිකට් ගන්න. හිතෙන්නේ නෑනේ මේ මම මේකට සල්ලි දුන්නේ නැත්තම් මම ලොකු හොරකමකට අහුවෙන්නේ කියලා. පොඩ්ඩක් හිතලා බලන්න. ඉතින් ඒ කොහොම හරි සිංහදෙනි හොරකම් කළා හරි මේක කඩන්න තමයි හදන්නේ. ඇයි ෆෝන් එකෙන් කෝල් එක ගන්න නැත්තේ තමන්ගේ? ඇයි ඉතුරු කරන්නේ නැහැ? මට සල්ලි ඕනේ මේ ලෝකේ හැම කාරයි මට මේ සාරවූ ලෝකේ බැංකු account එකේ තව ඉලක්කම් ගානක් වැඩි කරගන්න ඕනේ. තාම තියෙන ඉලක්කම් පහයි ඕක හයක් කරගන්න ඕනේ හතක් කරගන්න ඕනේ. ඔය සාර ලෝකේ අර සාර කෑලි කඩන්න ගිහිල්ලා අම්මු මහ නරගානේ දුක් විඳින මෝඩ රැළක් පින්වතුනි අද ওই මිනිස්සයා කියලා කියන්නේ. ඇස් පනා පිට තේන හින්ද කියන්නේ මේ මාත් මිනිස්සු ඉන්නේ. ඒක නිසා තමයි මේ මගේ ප්‍රජාව තමයි මේ. මෙච්චර කැක්කුමක් ඉන්න එකක් නෑ දෙවි කෙනෙක් වෙලා හිටියද? මගේ ප්‍රජාවක් නෙමෙයි ඉන්නේ. නිකන් අපරාධයක් නෙමෙයි. ඔබ ඊටු කරන්නේ රුපියල් දෙකයි. ඔබ එක මිනිත්තුවයි කෝල් එක ගන්නෙ. ඒ මිනිත්තුව ඔබගේ ෆෝන් එකෙන් ගන්න හේතුව මොකක්ද? අර කාලගන්නේ ගතියක් තියෙන හින්දා. ඉතුරු කරන්න ලෝකේ සාරයි. ඔය ඔය දෘෂ්ටියට ගිහිල්ලා තමයි මේ දේ නෝක වෙන්නේ. ලෝකේ සාරයි. ඒ සාරෝ ලෝකේ සල්ලි ටිකක් තිබුණා නම් ඉතුරු කරලා හොතට ඉන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නේ. ඒක නිසා අර රුපියල් දෙක ඉතුරු කරන්න ගිහිල්ලා අම්මු මහ නරකාදී ළඟිනවා. කවදාවත් ඔබ කරන්න එපා. පින්වතුනි මේ ලෝකයේ මහ කුණු ගොඩක්. ගිහි ජීවිතයේ ඉන්නකම් සාමාන්‍යව ඉන්න. තනිද්ද ගාවට ගහලා ප්‍රශ්න ඔක්කොම ඉවරයි. ධර්මාවබෝධයෙන් පැවිදි වෙච්ච කෙනෙකුට ආයි විනය නීති ඕනෙත් නැති මට්ටමන්නේ තියෙන්නේ. ඇයි? එහෙම කියන්නේ ඕනේ නැහැ කියලා කිව්ව නෙමෙයි. ඕනේ නැති මට්ටමන්නේ තියෙන්නේ. විනය නීති පැනෙවි බොහොම පස්සේනේ බුදුහාමුදුරුවෝ. හරි බයයි මේවා කියන අසත්පුරුෂෙකුට පුළුවන් දැන් කියන්න මං කිව්ව කියලා විනය නීති ඕනේ නැහැ කියලා. අවසරයි අපේ හැමෝටම. එහෙමත් මිනිස්සු ඉන්නවා. නැ මංගේ විනීති ඕනේ නැහැ කියලා නෙමෙයි. ධර්මාවබෝධයෙන් පැමිණෙන කෙනෙකුට තින්දුනේ ආයේ මේ හොරකම ගැන ආයේ කතා කරන්න දෙයක් ඕනේ නැහැ. අවශ්‍යතාවයක් නැහැ. මොකද පැවිදිවි හොරකම් කරන්නේ? ඒකයි. නමුත් ගිහි ජීවිතේ ඉඳද්දී මිනිස්සු ලෝය සාර වූ ලෝකේ සාරත්වයේ උරා උලා කන වැඩ පිළිවෙලක තමයි හැමතිස්සෙම යෙදෙන්නේ. ඉතින් ඔය දෘෂ්තියෙන් මිදුන් නැත්නම් ඔබ නිකන් අපාගත වෙන අපරාධයක්. ඊළඟට පින්වතුනි ඔහොම කළත් ඕක ලබා හොරකමෙන්වත් ලබා ගන්න බැරි වෙනොත් ඊළඟට මොකද කරන්නේ? මරණ හරි ගන්නවා. මරණ හරි ගන්නවා ආයි කතා දෙක නැහැ. එහෙනම් මේ සාරු මේ මේ ලෝකේ සාරයි කියලා ගත්ත මිත්‍යා දෘෂ්ටිය නිසා නෙමෙයි පින්වතුනි දසාකු කරගෙන සිද්ධ වෙන්නේ. මේ ලෝකේ සාර නැහැ කියලා ගන්න. මේ ලෝකේ කිසි හරයක් නැහැ කියලා ගත්ත කෙනෙකුට දැම්මට කියන්නේ තව කෙනෙක්ගේ දෙයක් දැකලා ලෝභකමක් හිතෙනවා. නැහැ. ඒ ඔබගේ කක් කටික දිහා බලලා අනිත් එකයි කක් කඩොඩ ලොකු වෙනම් ඔබට හිතනවා හානේ මොඩ ලොකු කක් කඩොඩක් තියන ලොකු කක් කඩොඩ මටත් හම්බ වුණා නම් හොඳයි කියලා හිතෙනවා නෑ. එහෙනම් ධර්ම අවබෝධය තුලින් තින්දෙන මේ ලෝකේ කිසි හරයක් නැහැ කියලා අවබෝධ වුණා නම් එතනින් එහාට අනිත් එකගේ දේ ලොකුවම පේන්නේ නැහැ. එත කල්ම පේනවා. අනේ මගේ කාලේ ලකුණු 85යි අරුත 90ක් තියෙනවානේ. එහෙම හිතෙනවා. අර ලෝකේ සාරයි කියලා ගත්ත මොළා දෘෂ්ටිය නිසා පිටුදින නිකන් අපාගත වෙනවා මිනිස්සු. ඔය දෘෂ්ටියම තමයි මිත්‍යා දෘෂ්ටිය. ඔතනින් එහාට ගියපම මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. ඒකට කියනවා දසවස්තුක මිත්‍යා දෘෂ්ටි කියලා. ඒකට වැටිච්ච එක නියත වශයෙන්ම අපාගත වෙනවා. අර මිත්‍යා දෘෂ්ටි ඉන්න කෙනා අපාගත වෙන්න හේතු තියෙනවා. ඒ මිත්‍යා දෘෂ්ටියක් නැති වෙච්ච කෙනාට කියන්නේ ඒ කෙනා අපායෙන් සදහටම නිදහස්. ඒකයි ගම්මේ. දසවස්තුක කියලා මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. නත්ති දින්නන් නත්ති ඉතන් නත්ති හුතන් නත්ති සුකර දුක්කටාන කම්මානම් පලං විපාකෝ නත්ති ආයන්නෝකෝ නත්ති පරන් ලෝකෝ නත්ති මාතා නත්ති පිතා නත්ති සත්තා උපපාතිකා නත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මා පටිපන්නා ඒ ඉමංච ලෝකම් පරංච ලෝකම් සයන් අවිඥා සත්‍චිකත්වා පරිදෙන්ති. ඒ කියන්නේ මොකද්ද? නත්ති දින්නන් දානේ කියලා එකක් නැහැ. දන් දෙන්න ඕනේ නැහැ. මොකොත් ඒ වගේ හිම ඒවා නැහැ. නත්ති ඉතන් යුතුයකම් ඉති කිරීම කියලා එකක් නැහැ. නත්ති උතන් මේ යාග හෝමයේ කිසිම ඵලයක් නැහැ. නත්ති සුකර දුක්කටානම් කම්මානම් පලංවා මේ කර්ම ඵල කියනේම මේ සුව දුක් කියන්නේ මේ කර්ම ඵල වේගය අනුව කියන්නේ එහෙම ඒවා නැහැ. ඔය දෘෂ්ටි එහෙම නැත්නම් දැන් මේ භෞතික වාදියන්ගේ ඔය දෘෂ්ටි නැද්ද? ඈ අතීත භවයක් තිබුණේ ඒවා මේ මොන පිස්සු විකාරද? අතීත භව මොනවද ඔය කියන්නේ? අනාගත භව පිස්සු දුම්බල මෙන්න මේ ඉන්නකම් කාල ජොලියෙන් හිටහ. ඔය අදහස් නැද්ද? මේ ලංකාදීපේන ගෝමියක් කොහේත් ඇති ඕවා. මේ මහා ශ්‍රේෂ්ඨ රටේ. එහෙම හැදීගෙන ඉන්නේ නැති. නමුත් අපි හොඳට හිතලා බලන්න ඕනේ මේ දේව මහා විනාශ ගේන්නේ ඔය. නත්ති මාතා නත්ති පිතා. අම්මා කියලා විශේෂ කෙනෙක් නැහැ. පිටරටවල දැන් හැදීගෙන එනවා නේද අපි හැමෝම. පිටරටවල හැදීගෙන එනවා ඒ කටයුතු. අම්මට ජීෙන් කියලා කතා කරන්නේ. ජීෙන් මගේ කෝ? එහෙම කතා කරන්නේ. ජීෙන් කම් කියන්නේ? මේ අම්මට කතා කරන්නේ. එහෙම කාලයක් එනවා. ඒක උඹ හිතේ හැදෙන ඉන්නේ මොකද? උඹලගේ අම්මාට අපි හැදුවා නම් උඹලා කන්න දෙන්න ඕනේ තමයි. උඹලා කියන විශේෂය කොහෙද ඉන්නේ මේ? ආන්ගේ ආකාරයෙන් තමයි හරි නත්ති මාතා නත්ති පිතා නත්ති සත්තා උපපාතික මේ උපපාතිකෝ දිවින සත්තු නෑ මේ අපි ඉන්නවා එච්චර තමයි මේ දුක් විඳින බලපුණු පෙරේතියෝ නෑ නිර්විසත්ත්වයෝ නෑ ඒකක්වත් නෑ ඒකුණුට එහෙම දෘෂ්ටි කතරේ ඊළඟ නත්ති ලෝකයේ සමන බ්‍රාහ්මනා සම්මා පටිපන්නයි ඉමංච ලෝකම් පරංච ලෝකම් පරං කබිද්දා සත්‍චිකත්වා පලේ දෙන්ති. ඒකේ මොකද්ද මේ ලෝකයේ යථාර්ථයේ හරියට දැනගෙන දේශනා කරන මහා උත්තරී ලෝකෙට පහළ වෙන්නේත් නෑ හරිනේ ඒකත් නෑ කියලා ගෙවන්න පස්සේ මොකද වෙන්නේ එනිම දහවස්තුක මිත්‍යා දෘෂ්ටි ගන්න ඒක නම් නියත වශයෙන්ම අපරාධ වෙනවා. හැබැයි ලෝකේ සාරය කියලා අල්ලගන්න එකත් ඒකට මිත්‍යා දෘෂ්ටියටයි තියෙක. ඒක නියත වශයෙන් අපාගත වෙනවා නෙමෙයි අපාගත වෙන්න හේතු තියෙනවා. එහෙනම් ඔන්න ඔය දෘෂ්ටියෙන් අයින් වුණා නම් ඔබ දසාකුසලයේ කරන්නේ නැහැ කැමැත්තෙන්. ඔන්න බලන්න මම ඔබට පෙන්නන්නම් දෙන්නේ දසාකුසලයේ ඔය ඕක කරන්නේ නැහැ ඇති. මේ ලෝකේ සාරය කියලා මුලා දෘෂ්ටියට වැටිච්ච කෙනෙකුට ඔබ මට කියන්න හොඳට මෙන්න මේ කාරණාව කල්පනා කරලා ඔබට ලෝකේ ඔබ හොඳට දිනුනෙ වෙමි යනකොට ඔබට තව තව දේවල් දිනුනුවට ගන්න තියෙනවා නම් ඔබ එන්නේ පන්සලටද කෝවිලටද? ඇත්ත කතා කරන්න. සත්‍යයෙන් සත්‍ය ගලපලා කතා කරන්නේ මේ වෙලාවේ අපි හැමෝම. අපි යන්නේ කොහටද? කෝවිලට. පන්සලට යනවා. මොකටද පින් පොඩ්ඩක් ගන්න? තංගාලේ මැද ගත්තා පින් පොඩ්ඩක් ගත්තා දිව්ව කොහෙද? කෝවිලට. එහෙනම් බුදුන්ට දෙන්නේ අංක එකද? ওই ලෝකේ සාරයි කියලා අල්ලගත්තයි. බුදුන්ට දෙන්නේ අංකයක නෙමෙයි පිළිදෙර බුදුන්ට දෙනවා පල්ලෙහා අංකයක්. බුදුන්ට පල්ලෙහා අංකයක් දීලා පිළිදෙර මොකද කරන්නේ? මේ සාරව ලෝකේ කඩන්න වැරදි ක්‍රියා කරන්න දැඩි කැමැත්තක පසු වෙනවා. කිවොන යන්න දඩේ මේ අනිහේ යන්න. ඕනේ වෙලාවක යන්න. ඒ මත්තමත් තියෙනවා. එහෙනම් සාරව ලෝකේ සාරත්වය උදා කරගන්න දස අගුලේම කරනවා. ඔය බුද්ධේ කාංකති විචිකිච්ඡති ධම්මේ කාංකති විචිකිච්ඡති සංඝේ කාංකති විචිකිච්ඡති ඔය ආදි වශයෙන් කියන්නේ බුදුන් ගැන සැකයි කියලා කියන්නේ මොකද්ද? ඒවතර සැකයි කියලා කියන්නේ බුදුන් ගැන සැකයි කියලා උදේ කියන්නේ සිවිදෙන බුදුහාමරන් ගණන් ගන්නෑ කියන්නේ. බුදුහාමරන්ගේ සත පහකටවත් ගණන් ගන්නෑ. ගණන් ගන්න තුව මොකද කරන්නේ? විකෘති වූ ක්‍රියා කරන දැඩි කැමැත්තක ඉන්නවා. ඔන්න ඔය ටික එකතු කළාම තමයි බුදුන් ගැන සැකයි කියලා අපි ගන්නෙ. විකෘති වූ ක්‍රියා කරන දැඩි කැමැත්තක ඉන්නවා. එන ඔහොම කර කර තමයි යා ජීවිතේ කියන්නේ. මේ සාරත්ය සාරයි කියලා අල්ලගත්ත කෙනා. ශික්ෂාපද එහෙම ගැන මොනවද හිතන්නේ? ශික්ෂාපද වලට දෙවි දිහිල තන? දෙවි දිහිල තන? නෑ නෑ පල්ලෙහ තනක් දෙන්න. ශික්ෂාපද පිස්සුදුම නෝ ශික්ෂාපද තියාගන්නේ උඹ. කවුරු හරි මේ ශික්ෂාපද සමාදන් වෙලා අවසරෙ ගෙදර එනකොට ඒ කෙනාව නිින්දාවට සත් වෙන මට්ටමක් එයාගේ තියෙන්නේ. ඇයි ලෝක සාරෝ ලෝකේ ඕවා කළා බලවල්ලා බං මේ දිනුවේ. ඔන්න මේ මට්ටමේ ආයෙ. එහෙමනම් දැන් මොකද වෙන්නේ? ඔන්න ඔයගේ පහත් අත්තකට වැටෙනවා. ඕකට කිව්වා පිංගෙද විචිකිච්ඡා කියලා. එතකොට සැකය කියලා කිව්වේ ඔන්න ඔය ටිකට. ඒ බුදුන්ට හම්බ වෙන පල්ලෙහාම අංක දීලා තියෙන. ගණන් ගන්න නැහැ අතපහකට. ඒක පව් කරන්න නම් දැඩි කැමැත්තක පසු වෙනවා. ඊළඟට සිංහදෙනි අනිත් පිරිස මොකද කරන්නේ? ඔය වැරදි පැත්තෙන් යනවා. අනිත් අය මොකද කරන්නේ? සින්නුත පරාමර්ශනය කර කර ඉන්නවා. සිනුත පරාමර්ශනය කියන්නේ පාපයක් නෙමෙයි. නමුත් සිනුත පරාමර්ශනය කර කර මොකද කරන්නේ? සිනුත පරාමර්ශනය කර කර ලෝකේ අල්ලනවා. අද මේ රැක්කා වූ ශික්ෂාපදයන්ගේ බලයෙන් මට අහවල් දීමේ ලෝකේ අහවල් දිව්‍යාංගනාව මෙලා උපදින්න ලැබේවා. ඔය මොකද්ද මේ පැති? එහෙනම් මේ උදේ ඉඳලා අවසරේකම මොකද්ද මේ රැකලා තියෙන්නේ? සිල් නෘතය. තවතුමේ ඒ සීලේම ඒ ශික්ෂාපදම සමාදන් වෙලා ඉවර වෙලා මේ සත්තාව ශික්ෂාපදයෙන් බලගන්න හිමේ මට මේ අත්බැවීම නිවන් පිණිස මේක හේතු වේවා කියලා. එහෙනම් යා රැකලා තියෙන්නේ මොකද්ද? එයා රැකලා තියෙන ශික්ෂාපද මිසක් එයා රැකලා නැහැ සිල් නෘතය. එහෙනම් සිල් නෘත පරාමර්ශනය කර කර මොකද කරන්නේ? බෝධි පූජා තියනවා කියන එක ඔක්කොත් සිල් නෘත පරාමර්ශනය. මම මේ වැරදි කියනන්නේ නෙමෙයි මේ. ලෝකෙට තියෙන ඒවා මේ තියෙන්නේ. ඔබගේ දරුවට හිස්සත්ති විභාගයට යන්න ඕන වුණාම ඔබ බෝධි පූජා තිබ්බද නැද්ද? තිබ්බා. ඇයි ඒ? මේ ලෝකේ සාරයි මගේ දරුවගේ සාර වූ ලෝකේ හිස්සත්ති විභාගයේ පාස් වෙලා ඒ සාරය අල්ලන්න. මොකද කරන්නේ? අර සිල් ෘතේ සමාදන් වුණා මේ මොහොතට. හේතර බෝධි පූජාව තියෙන මොහොත මේ ෘතේ සමාදන් වෙලා ඒක කළා. මම කියන්නේ පව් නෙමෙයි. ලෝකෙට බැඳෙනවා. දස සංයෝජනීය ධර්මෝය තියෙන්නේ. තථාකාරකින් ලෝකෙට බැඳෙන හැටි. එහෙනම් ලෝකෙට බැඳි බැඳි මොකද කරන්නේ? අර තමන්ගේ ආශාවන් නිසසිද්ධ කරගන්න වැඩ පිළිවෙලක්. අන්න සිරුත පරමර්ථය. එහෙනම් දැන් ඔබට පේනවා නේද සිරුතේ ලෝකයේ සාරය කියලා අල්ලගත්ත තිරසට එක්ක විචිකිච්ඡාවෙන් කටයුතු කරනවා. බුදුන් වහන්සේ අපේ බුද්ධාදී යටතැන්හි සැකපතු කරගෙන මේ විකෘති වූ ක්‍රියා කරන්න වැඩ පිළිවෙලක හේදෙන. අනිත් පැත්තෙන් මොකද කරන්නේ? සිරුත පරමර්ථය කර කර ලෝකෙ තියෙන කෑලි කඩන්න බදාගෙන ඉන්නවා. මේ ඔය ඔක්කොම මේ විදිහට කරන්නේ මොකද? මේ අර ගත්ත මුලා දෘෂ්ටිය නිසා ලෝකේ සාරය කියලා ගත්ත මුලා දෘෂ්ටිය නිසා. එහෙනම් දැන් ඔබ මට කියන්න තියෙන්නේ ලෝකේ නිස්සාර නම් ලෝකේ ඇති ඵලක් ඇත්තේම නැත්නම් ඔබ බෝධි පූජාවක් කියන්නේ මොකක් කරන්න විතරද? අනේ මේ බෝධි පූජාවේ ආනිසංසයෙන් මට මේක නිවනට උපනිශ්‍රේ වේවා. නිස්සරේ ධම මාතුල තියෙනවා, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාතුල තියෙනවා. මේක මට උපනිශ්‍රයක් වේවා කියලා තමයි ඒ කටයුත්ත කරන්නේ. අන්න එහෙනම් ඒක සිල්ෘතේට වැටෙන්නේ නැහැ. හැබැයි ඔබ හිතනවානේ මේ බෝධි පූජාවේ බලෙන් මගේ දරුවාගේ ග්‍රහපන දුරු වේවා කියන නිවන් දකීද? නිවන් දකීද ඒ තුන? නැහැ. ඒකයි කිව්වේ ඒක සිල්ෘත පරාවර්තනයක් කියලා. නැත්නම් එහෙම මාත්‍රික තරහේ බෝධි පූජාවට බැන්නා කියලා. මම එහෙම කිව්වන්නේ නෙමෙයි. කර්ණු කාරණා පැහැදිලි කරලා දුන්නා. ඔබට පුළුවන් මේක දෙවිධයකට කරන්න ඕන. එකම දේ ඕනනම් දෙවිධයකට කරන්න ඕන. එකම දේ දෙවිධයකට කරන්න ඕන. අන්න ඒක තමයි. එහෙමනම් පින්වතුනි දැන් හොඳ ආකාරව තේරුම් ගන්න ඔය කියන කරුණ. දැන් මෙතනදී එහෙමනම් දැන් ඔබ දැක්කා මේ ලෝකේ සාරය කියලා අල්ලගත්ත. ඔය ලෝකේ සාරය කියලා අල්ලගන්නවට තව එක වචනයක් කියනවා. ඒ තමයි ලෝකයට කියනවා පින්වතුනි කාය කියලා. ලෝකයට කියනවා කාය කියලා. එහෙනම් මේ කාය සත් කියලා දෘෂ්ටියක් තියෙනවා. මේ කාය හරි සාරය කියලා අල්ලගත්ත දෘෂ්ටියක්. එතකොට මේ කාය කියලා කිව්වෙ පින්වතුනි මේ ලෝකෙට. එනම් මේ ලෝකය හරි සාරයි කියලා අල්ලගත දෘෂ්ටියකට පත් වෙලා පටිවිදු කරනවා සත්කාය කියලා කියනවා. සත්කාය කියලා කියන්නේ කාය සත් කියලා. කාය කියලා කියනවා මේ ලෝකෙට. ඕනම් ගන්න පුළුවන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ. ඔය පහේම බුදුහාමුදුරුවෝ ලෝකේ පැනෙව්වා. එහෙනම් ඔන්න ඔය කියන කාය හේවත් සමූහය හරි සාරයි කියලා ගත්ත දෘෂ්ටියක් තියෙනවා. ඒ ලෝකය හරි සාරයි කියලා ගත්ත මුලා දෘෂ්ටියක් තියෙනවා. ආන්නේ දෘෂ්ටිය නිසා සමය පිළිබඳව ඒ කටයුත්ත සිද්ධ වෙනවා. ඕකට තව පැත්තකින් කියන්න පුළුවන් පිළිබඳව මම මගේ කියන හැඟීමක් කියලා. හැබැයි යෝග පටලව ගන්න එපා අහංකාර මමින්කාර මානසයත් එක්ක. ඒක දුරු වෙනකන් නිවන් මේ සෝතාපන්න වෙන්නේ නැහැ කියලා හිතාගෙන හිටියොත් එහෙම අනාගාමී සත්‍යයත් පහු වෙලා තමයි සෝතාපන්න වෙන්නේ. ඒක නිසා ඒක හරියට තේරුම් ගන්න. ඔය මම මගේ කියලා හැඟීම කියලා කිව්වේ මොකද්ද මේ? යමක් මම මගේ කරගන්න විදිය මම ඔබට පෙන්නලා දෙන්නම් දැන්. මේව හරි සියුම් තැන්. ඒ සියුම් තැන් සියුම් විදිහටම ගන්න. හරි අර්ථ ගන්න පිණිසනේ ඔය පදවලට. එතකොට හරි. දැන් සත්කාය දෙකිය කියලා කිව්වට පස්සේ මම මාගේ කියන හැඟීම කියන එක හරි වැරද්දක් නැහැ. හැබැයි ඒකට අපි ගන්න ඕනේ හරියට. ඒක තව ටිකක් ගැඹුරට විශ්ලේෂණය කරලා ගන්න ඕනේ. පදයෙන් කියවෙන අර්ථයක් තියෙනවානේ. කාය සත්. එහෙනම් මේ සත්කාය කියලා කිව්වේ ඒකයි. මේ මේ ලෝකේ හරි සාරයි කියලා ගත්ත මුලා දෘෂ්ටිය. ලෝකේ සාරයි. ඔබට සාරකාගේ වද? ඔබට සාරකාගේ වද? අල්ලපු ගෙදර කාගේ වද සාර? ඔබගේ වද සාර? ඉතින් එහෙනම් දැන් දැක්කනේ අර මම මගේ කියන එකම තමයි. නමුත් අර ටිකක් තව ගැඹුරට ගිහින් බැලුවාම අර මම මගේ කියන තැන උදා වුනේ කොහොමද කියලා දැක ගන්න පුළුවන්. එහෙනම් මම මගේ කියන තැන උදා වෙලා තියෙන්නේ කොහෙන්ද අපේ හිතින්දේ නම් මේ කාය සත්‍යද ගත්ත මුලා දෘෂ්ටිය නිසා. එනම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන සාරයි කියලා අරගෙන ඒක උපාදාන කරගත්තාම පින්විතනි සත්වයා කියන කෙනා බිහි වෙනවා. සත්ව සූත්‍රයේ බුදුහාමුදුරන්ගෙන් අහනවා ස්වාමීනි සත්ව කියනවා කුමක් හේඳ සත්ව වේ? මානෙනි මේ ස්කන්ධය උපාදාන කරගැනීමේ ක්‍රියාවලියට සත්ව කියලා කියනවා. එහෙනම් දැන් ඕක පදයෙන් කියවෙන අර්ථයක් තියෙනවානේ. සත්ව සත්ත්ව තමයි සත්ව උනේ. එහෙනම් මොකද්ද මේ? මේ රූප වේදනා සංඥා සංකාර විඥාන සත් කියලා අත් කරගත්තා. සත් කියලා අත් කරගත්තා. සාරයි කියලා අල්ලගත්තා. සාරයි කියලා අල්ලගත්ත ගමන් මොකද වෙන්නේ? උපාදාන වෙනවා. මේ උපාදාන වෙන ක්‍රියාවලිය තියෙනවා. එහෙනම් මේක උපාදාන වෙච්ච ගමන් උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති නවත්තන්න හම්බ වෙන්නේ නැහැ. එහෙමනම් දැන් කාය සත් කියලා දෘෂ්ටියක් තියෙනවා නම් පින්වදින ඔය දෘෂ්ටි ඔබතුලින් මිදෙන්න ඕනේ. එදිර කාය කියලා කිව්වම ලෝකය කියලා ගන්න. එහෙනම් ලෝකේ සාරයි කියලා හිතාගෙන ඉන්න දෘෂ්ටියක් තියෙනවා නම් ඔබතුල ඒක මිදෙන්න ඕනේ මේ වෙලාව. මේ මේ දේශනාව අවසානයේ ලෝක මිදුන් නැත්නම් විචිකිච්ඡාව මිදෙන්නේ නැහැ කවදාවත්. ඒක මිදුන් නැත්නම් සීලපද පරමාර්ථයෙන් මිදෙන්නේ නැහැ. ඔහේ සිලුවත පරමාර්ථණය කර කර ඉන්නවා. මම මේ කියන්නේ ආර්ය උපෝසතය කියන්නේ එහෙම නෙමෙයි. හැබැයි ඒකත් අර දීර්ඝ ලෝකයන් එහෙම නම් කරන්නේ ඉතින් ඒක තමයි. ඒ කරන්න දෙයක් නැහැ. ඒක බුදුදහමට පටහැනිනේ. එතනින් එහා තියෙන එකක් මේක. ඒක දැක ගන්න ඕනේ හොඳ අපහා. එහෙමනම් දැන් හොඳට බලන්න තියෙන්නේ ඔය කාය සත්‍යන දෘෂ්ටියද අපි ගහලා තියෙන්නේ ඇයි කියලා හොඳට බලන්න. ඒකත් හොඳට බලන්න එපා. ඇයි අපි මේ කාය සත්‍යන දෘෂ්ටියද දකන්නේ? දැන් අපි හැමෝම ওই දෘෂ්ටිය තුල නෙමෙයි ඉන්නේ. යමෙක් සෝතාපන්න වෙනකම් වෙනදනේ මේ දස අකුසලයේ කර කර හරි කමන්නේ මම මේ ලෝකේ රැඳිලා ඉන්න ඕනේ කියන තැන තමයි ඉන්නේ. එහෙනම් ඔය තැනට වැටුනේ කොහොමද කියන එක ගැන පොඩ්ඩක් හිතලා බලන්න. අපිට යමක් සාරයි කියන වැටෙන්නේ අපිට සැපක් දුන්නොත් නේද? ඊළඟ බලමු අපි මේ ධර්මයේ දිගේ. යමක් සාරයි කියලා වැටෙන්නේ තින්දුතරින් සාරයි කියලා වැටෙන්නේ ඒක අපිට සැප දෙනවද නේද? ඔව්ද නැද්ද? කතා කරමු. ඔව්. එහෙනම් සාරයි. යමක් සාරයි වෙන්නේ අපිට සැප දෙනවා. එහෙනම් දැන් ඔය සාරයි කියන දෘෂ්ටිය අතර හැඟෙවිත් තව දෘෂ්ටියක් තියෙනව නේද? මොකද්ද? සුඛයි කියන දෘෂ්ටිය. එහෙනම් අපි තුල තියෙන මේ ලෝකයේ දේවල් හරි සුඛයි කියන දෘෂ්ටිය. සිංහතනි ඔය සුඛයි කියන දෘෂ්ටිය කොහෙන්ද? ඔබට සුව දෙන්නේ මොන જાතියේද? අන්න හොඳ වචනේ. ඔබට සුව දෙන්නේ අපේ මහත්ය කියනවා කැමති දේවල්. හරි? අකමැති දේවල් සුව දෙන්න කෙනෙක් කවුද කියන්නේ? අකමැති දේවල් Tamanta සුව දෙන්න කෙනෙක් කියන්නේ කවුද? ඉන්නවද කවුද? අකමැති දේවල් නිසා සුව දෙන්නේ නැහැ. එහෙනම් පිටුදින මේ සුවයි කියන දෘෂ්තියක් ඇති වෙලා තියෙන්නේ ඇයි? ඔන්න අල්ලගන්න අර මහ දරුණ දෘෂ්තිය ඕකෙන් මිදුන් නැත්නම් අරකින් මිදෙන්න හම් වෙන්නේ නැහැ. නයි සීලේන මතං හෝතු උපජ්ජන්ති සතාගත අට්ඨකරා තීලිපදා සම්බුද්ධ හේත ප්‍රකාශිත. එහෙනම් මේ අකුරු වටෙන් පද තුනෙන් කියවෙන වචන ටික හරියට තේරුම් ගෙන යන්න. එහෙනම් දැම්මට කියන ආයතරයක් අපි අනුලෝම ප්‍රතිලෝමයෙන් යම් බලන්නේ. ඔබට ලෝකේ සාරය කියන මුලා දෘෂ්තියක් තියෙනවනම් ඔය දෘෂ්තිය ඔය සාරයි කියන තැන හටගන්නේ ඇයි? සපයි කියන තැන නිසා නේද? යමක් සපයි නම් නේද ඔබට සාර? ඔබට දුක දේවල් සාර නැහැ නේද? ඒක හොඳටම විශ්වාසයි නේද ඔබට? දැන් මේ ධර්ම ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ. ප්‍රත්‍යක්ෂ කරන්න නැතුව මේක කරන්න බෑ. හා මම එතනට එන්න ඉස්සෙල්ලා මේක කියද ඉන්න. දැන් බනහන විදිහ කියන්නම් කිව්වන්නේ. දැන් ඕක කියන්න නැතුව ගෑනේ මේක කරගන්න. එහෙනම් අද මේ වෙලාවේ පටන් තියෙන්නේ මේ ජීවිතාන්තයේත් බණහද්දි මෙන්න මේ විදිහට බණහන නැත්නම් අපි එන්නේ යටිවරයන්ට දොස් කියන්න එපා. අනේ අපි කොච්චර බණව තේරුන්නේ කියලා. තේරෙන්නේ නැහැ තමයි. බුදුහාමුදුරුවෝ බණ කිව්වා තේරෙන්නේ නැහැ බණ අහන විදිහට ඇහුවේ නැත්තම්. එහෙනම් කලවෙනිම කරුණ තමයි තියෙන්නේ ඔබ සද්ධර්මයක් ශ්‍රවණය කරන වෙලාවට ඔබතුල තිබිය යුතුම දෙයක් තමයි පොඩක් සිහිබුද්ධියෙන් ඉන්න. සිහිබුද්ධියෙන් ඉන්න. එතකොට මේ කන විතරක් මෙතන තියාගෙන නෙමෙයි පොඩක් සිහියෙන් ඉන්න. දැන් මෙතන කවුරු හරි එහෙට මෙහෙට ගියොත් එහෙම ඔක්කොගේම ඔළු මේ යනවා මේ යනවා. ඒ කියන්නේ මොකද සිහියෙන් නෙමෙයි ඉන්නේ නම් ලබන කරනවා. කවුද ඒ නැගිටලා ගියේ? ඇයි ඒ නැගිටලා ගියේ? මොකද ඒ අදගෙන තියෙන්නේ? කොහෙද මේක ගත්තේ? ගත්ත කඩේ මොකද්ද? ඔය ඔක්කොම ගැන හිතේ තියෙනවා දේශ කියන වාහනේ ධර්මයේ දේශනා කරනවා. ඉතින් කෝච්චිය ගිහින් ඉවරයි. ඉතින් තේරෙන්නේ නැහැ. එහෙනම් සිහි බුද්ධියෙන් ඉන්න. කවුරු මොනවා වුණත් කමන්නේ. ඇයි මං කියවන්නේ මේ වෙලාවේ මම අදිස්ථාන කරනවා. ඔබ අදිස්ථාන කරන්න තියෙනතුනි හෙන ගැහුවා. මේ බිල්ඩින් කඩා වැහුණා. මම සෝතාපන්න වෙලා මෙහෙත් නැගිටින්නේ නැහැ මෙතන. ඒ අදිස්ථානයේ තියෙනවා. සම්තියාවිය ඔමට්ටෝ ධෛර්යමානේව මත්තකි. සක්කාය දිට්ඨි ප්‍රහාණය සතෝ බික්කූ පරිබ්බජේ. දණ්ඩෙන් පහර ගන්න කෙනෙක්. ඒකෙන් නිදහස් වෙන්න තත් කරන්නේ යම්සේද? කොණ්ඩෙට ගිනිය මිලිච්ච කෙනෙක්. ඒක නිවා ගන්න තත් කරන්නේ යම්සේද? සත්කාය දිට්ඨිය දුරු කර යුතුයි කියලා මම මගේ ශ්‍රමණය මේ පිටිස හික්මන්නේ කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. එහෙනම් දැන් මේ බිල්දීම කඩාගෙනත් එහෙම බල කියන වෙලාවට ඒකට දුවන්න එපා. මොහොත කරන්නේ. සෝතාපන්න වෙන උත්සාහ කරන්නේ ඒ වෙලාවේ. අන්තිම මොහොතේදී සෝතාපන්න වෙන උත්සාහ කරන්නේ. අර සාමාවතී ඇතුළු පිටිසක් ගිනිපත් කරන වෙලාවේ කුජුත්තරාව අනාගාමී උපාසිකාව මොකද්ද කිව්වේ? මේ කර්ම විපාකයක් මේකෙන් ගැලවිලා දුවන එක නෙමෙයි කරන්න තියෙන්නේ. හැමෝම අදිස්ථාන කරගෙන මේක අහන්න. අදිස්ථාන කරගෙන මේක අහලින් ඉන්නකොට කොහොම හරි මාර්ගඵලයක් නම් අපි කියලා සාධර්මයේ කතා කරන් ගියා. ඒක උදේ මැරෙන එක කොයි වෙලෙත් මැරෙනවනේ. දැන් මලත් එකයි හෙට මලත් එකයි නේ. ඒ වගේද මාර්ගඵලයක් ලැබුණොත් තමන්ගේ සසර ගොඩනේ. නැත්තම් මේ කුණු අපාය දුක් විඳින්නේ නැහැ. මේ මං කියන්නේ ලේසි භාව දෙයක් නෙමෙයි. ඔබ යම් දවසක සමාධි උපදවල බලන්න ඔබට තේරෙයි ඒවා. පැතිගිනි වල දිහා බලන්න සමාධියෙන්. එතකොට තේ යත්ත මුත්ත නත්ත කරත්ත කිරිකෑ මුත්ත ඔක්කොම මට කියන්න බෑ. පාලි වචනයක් කියන්නේ ගූ කියන මේවා කනවා. හොඳට බලන්න ඔබට ලගි ඒවා. ඔබටත් යන්න තැන උරුමේ තැන තමයි. ඒකයි කියන්නේ මේ හෝරතර සංසාරයෙන් මිදෙන්න ඕනේ අපි. එහෙනම් ඒකට ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයට බල ටික අහන්න. එහෙනම් දැන් මොකද වෙන්නේ මුලින්ම තියෙනවා සිහියෙන් ඉඳගෙන බල ටික අහන්න. ඊළඟ කාරණාව තමයි තියෙන්නේ මේ අහන ධර්මයේ තර්ක කරන්න. කාත් එක්ක තර්ක කරන්නේ? යාළුවත් එක්ක? නෑ නෑ නෑ තමන් එක්ක. ධර්මයේ යාළුවත් එක්ක තර්ක කරන්න කියන මොඩයි. ධර්මයේ තර්ක කරනවා තමන් එක්ක. තමන් එක්කම ධර්මයේ තර්ක කර කර තමන්ගේ ජීවිත අත්දැකීම් වලට දාගන්න. මේ බණහන විදිය. මේ බණහන වෙලාවේ කරන්න ඕනේ දෙයක්. නිකන් ඔහෙ අහන් ඉඳන වැඩක් නෑ. තමන්ගේ ජීවිත අත්දැකීම් වලට මේ ධර්මයේ දාගන්න පුළුවන් තරම්. ඒ කියන න්‍යාය ධර්මයේ තත්කාලා දාලා බලන්න. එතකොට පිටුතුනි ධර්මයේ අහන වෙලාවේ විශ්වාසයක් හැදෙනවා. ජීවිතයට දාගන්න වෙලාවේ ප්‍රත්‍යක්ෂ වෙනවා. ඔන්න විදි දෙක. ප්‍රත්‍යක්ෂ වෙනවා කියන්නේ මොකද්ද? අවිද්‍යාව ප්‍රත්‍යක්ෂය වෙනවා. ඒ කර්ම සම්බන්ධව තියෙන. අවිද්‍යාව කියන්නේ පිටුතුනි නොදැනීම. යම් නොදැනීමක් තියෙනවා නම් ඒ නොදැනීම දුරු වෙනවා. මම ඔබට උදාහරණකින් පෙන්නන්නම්. ඔබ හිතන්නේ ඔබට යාළුවෙක් ඇවිල්ලා කියනවා ඔබගේ අල්ලපු ගෙදර මහත්තයා පිප්පකොටකාරයෙක් කියලා. දැන් ඔබ යාළුවා කියපු නිසා විශ්වාසයක් ගත්තා. දැන් ඔබට ප්‍රත්‍යක්ෂද? නෑ. තව යාළුවෙක් ඇවිල්ලා කියනවා අරු පිප්පකොටකාරයෙක්. දැන් ප්‍රත්‍යක්ෂද? ඈ ඒත් නෑ. විශ්වාසය වැඩි වෙනවා. බිරිඳ ඇවිල්ලා කියනවා අරක පිප්පකොට ගහනවා දැන් ප්‍රත්‍යක්ෂද? නෑ. දරුවා ඇවිල්ලා කියනවා තාත්තේ අරක පිප්පකොට ගහනවා දැන් ප්‍රත්‍යක්ෂද? ඒත් නෑ. ඔය හැම එකකින්ම වෙන්නේ විශ්වාසයේ වැඩි වෙන එක විතරයි. ඔබ දවසක් වැඩ ඇරිලා ගෙදර ඉඳී බස් එකේදී ඔබ දකිනවා ඒක පිප්පකොට ගහනවා. අන්න පිංගුතුනි දැන් ඔබට අත්දැකීමක් තියෙනවා. අර විශ්වාසයෙන් ගත්ත ටික මේකට දැම්මා. දැන් කවුරුටවත් විශ්වාසයක්ද තියෙන්නේ ප්‍රත්‍යක්ෂයක්ද තියෙන්නේ? එහෙනම් දැන් කොච්චර බණ ඇහුවත් නිවන් දකින්න බැරි විදිය දැක්කද? එහෙනම් මොකද්ද කරන්නේ? බණ අහන වෙලාවේ ඒ අහගත ධර්මයේ තමන්ගේ ජීවිත අත්දැකීම් වලට දාන්න. ඒකයි සිංහතුනි මේ උපමා උපමේය සහිතව මේ ධර්මයේ කතා කරන්නේ. උදාහරණ උපමා කියන්නේ ඒකට. ඒ උදාහරණ කියන්නේ ඔබගේ ජීවිතයට සම්බන්ධ ඒවා කියන්නේ. දැන් මම බුදුහාමුදුරන්ගේ කාලේ උදාහරණ අරන් ඔබට කතා කරන්නේ නැහැ. මොකද ඒව ඔබට ගෝචර නැහැ. iPhone එකෙන් තමයි උදාහරණ ගන්නෙ. Samsung එකෙන් තමයි උදාහරණ ගන්නවා. නැත්නම් එහෙම අර පරණ කාලේ තිබිච්ච තිරික්කලේක උදාහරණයක් ගත්තොත් එහෙම ඔබ එතනින් යන ඉතන තිරික්කලේ ඒ මොකද ඒ? ඒ ඉදරකට ආපස්සෙන් අර අවශ්‍ය බණ ටික ඔක්කොම ගිහින්ද ඉවරයි. එහෙනම් ඔබට ගෝචර වෙන තථාගතයන් වහන්සේ කියලා තියෙන ජනපද නිරුක්තියට ගරු කරන් ජනපදයන්ගේ තියෙන උදාහරණ උපමා ගන්න මේ ධර්මය අවබෝධ කරගන්න නම් ඒකනේ කරන්න ඕනේ. අතීතයේම උදාහරණ ගන්න ඕනේ කියලා නිමයක් බුදුහාමරගේ ශාසනයේ තිබුණේ නැහැ. එහෙනම් ඒ දේවල් අරගෙන තිබුණේ එහෙනම් ඒව කතා කරලා ඔබට කියන්නේ එතකොට ඔබට හරි ලේසි ඒව අරගෙන ඒකට දාගන්න. දාගත්ත එක මම මොකද ඉන්නේ ප්‍රත්‍යක්ෂ වෙනවා. ඊළඟ කාරණාව තමයි දැන් ඕක කරන්න ඕනේ. ඊළඟ කාරණාව තියෙන්නේ යෝනිසෝ මනසිකාර කරනවා. යෝනිසෝ මනසිකාර කරනවා කියන්නේ එළම සිට සිහියෙන් ඉන්නවා කියන එකට වඩා තව ගැඹුරට යනවා කියන්නේ. ඒක හරියි. එහි කිසි වරදක් නැහැ. අපි ඒවත් එක්ක ගැටෙන්නේ නැහැ. ඒක එහෙම තියාගෙන තව පොඩ්ඩක් ඇතුළට ගිහිල්ලා බලන්න මොකක්ද ඔබේ තියෙන්නේ කියලා. ඕකේ කියවෙනවා පිටින් යෝනිස මනසිකාර කරන්න කියලා. එහෙනම් යෝනි ඉසක් තියෙනවා. යෝනිය කියන්නේ උප්පත්තිය දෙන තැන. ඒක ඉහි මොකද්ද? උප්පත්තිය දෙන තැන ඉහි මොකද්ද? ඉහි මුදුන මොකද්ද? අවිද්‍යා තෘෂ්ණා. එහෙනම් යම් උප්පත්තියක් හදනවා නම් ඒ උප්පත්තිය හදන්නේ අවිද්‍යා තෘෂ්ණා දෙකෙන්. එහෙනම් පිටින් මන ඉසිකාර කරන්න ඕනේ අවිද්‍යා තෘෂ්ණා දෙක හදල යනක. ඔන්න ඕක තමයි දැන් මෙතන කරන්න ඕනේ. නිකම් බබනහනා කියන්නේකෝ අපි හදන්නකෝ කියන ඉඳලා ඒක හරියන්නේ නැහැ. එහෙම වුණහම වෙන්නේ විශ්වාසය වැඩි වෙනවා විතරයි. කවදාකවත් මේක ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂ නොවී නිවන් දකින්නේ නැහැ. කාලාම සූත්‍රයෙන් වැටෙන්න ඕනේ. මම මොන ධර්ම කාරණාවක් කිව්වත් අන්තිම දේක කාලාම සූත්‍රෙට වැටෙන්න ඕනේ. හැබැයි මම දෙවියෝ ඉන්නවා කියලා කිව්වොත් එහෙම ඒක කාලාම සූත්‍රෙට වැටෙන්නේ ඒකට දාන්න බැහැ. එමෙ පටිච්ච සමුප්පන්නව පෙන්වලා දෙන්න දෙවියන් ඉන්නවා කියන අන්‍යයන් කියන්නේ ඒක තේරෙන්නේ නැහැ. ඒකයි තියෙන්නේ. ඒ අන්‍යයන් මේක ගොඩාක් තරහ කරන්නේ ඔය කාලාම සූත්‍රය දාගෙන. මට මතකයි දවසක් අපි හාමුදුරුවෝ කෙනෙකුට අන්‍යයන් මේක කතා කරන වෙලාවේ. ඕගොල්ලෝ මේ බුදු පිළිවෙලින් කඩා දාලානේ. අර අන්‍යයන් ගහන ඔබහන්සේ දැක්කද ඒක? හාමුදුරුවෝ කියනවා නෑ. මේ කාලාම සූත්‍රය කියලා තියෙනව නේද? එහෙනම් මේ අරගොල්ලෝ කිව්වා කියලා එහෙම පිළිගන්න එපා කියලා. මේ මොඩ මිනිස් කාලාම සූත්‍රය කියන එක පාවිච්චි කරන්නේ අන්නේ ඒකට. කාලාම සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කිව්ව හරක් වැලකට නෙමෙයි. කාලාම සූත්‍රයේ බුදුහාමුදුරුවෝ සෝතාපන්න වෙච්ච මහ පිරිසකට කිව්වේ. ඒ ආගේ தත්වය පැහැදිලි කළ දෙන්න. ඔබ මෙන්න මෙහෙම தත්වයක ඉන්න කෙනෙක් නැහැ. යමක් ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ කියපු ඉන්නද පිළිගන්නේ? මම අද ඔබට ඔප්පු කරලා පෙන්නන්නම් මේක. ඔබට මම දුක්ඛාර සත්‍ය දේශනාව කළා. දුක්ඛාර සත්‍ය ඔබට වැටහිච්ච බව පෙන්නන්න. එදාට මම ඔබගෙන් අහන්නම් ඔබට මේ දුක්ඛාර සත්‍ය තේරුනේ නම් බුදුහාමුදුරුවෝ කියපින්නද ඔබ පිළිගන්නේ මේ දුක තියෙනවා කියලා ලෝකේ. මේ දුකට හේතුව තණ්හාව කියලා දැන් ඔබ කට ඇරලා පුරෝණ කියයි. දුකට හේතුව තණ්හාව කියලා. ඒ දුකට හේතුව තණ්හාව කියලා අද කියන්නේ තථාගතයන් වහන්සේ කියපු හින්දා. මේ මහා යතිවරයෝ දේශනා කරපු හින්දා. පොතේ එන හින්දා ත්‍රිපිටකයේ තියෙන හින්දා. එහෙම කළාට හරියන්නේ නැහැ. ඒක නෙමෙයි නිවන් මඟ. බුදුහාමුදුරුවෝ කියපු නිසා නිවන් දකින්න නම් ඉතින් මේ ලෝක සත්‍ය ඔක්කොම නිවන් දකින්න එපා. එහෙම නෙමෙයි වෙන්නේ. එහෙනම් මේක වෙන ක්‍රමවේදයක් තියෙනවා. ඒ තමයි ඔබ ප්‍රත්‍යක්ෂ කරනවා. ඒක තමයි සත්‍ය කියලා. අන්න ඒ ප්‍රත්‍යක්ෂතාවය ඔබට ලැබිච්ච ගමන ධර්මාවෝධය තුළින් ඔබට වැටහිච්ච ගමන් පින්වදින මේ දුකට හේතුව තණ්හාව තමයි කියලා. එතනින් එහාට මාට ඔබෙන් ඉඳලා දැන් මේක දැන් ඔබ ඒක දන්නේ බුදුහාමුදුරුවෝ කියපු හින්දා. නෑ ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ඔබ අරක පිප්ප කොට ගන්නවා කියලා දැන් දන්නේ යාළුවා කියපු හිඳ. දෙවනි යාළුවා කියපු හිඳ. ඈ බිරිඳ කියපු හිඳද දරුවා කියපු හිඳද? නෑ. ඔබට සත්‍යයක් වුණා. මෙන්න මේකයි තෙන්තුනේ සාසනික ප්‍රමුණේ. මේ තුලින් ඒකාන්තේම මාර්ගඵලලාභී වී වෙනවා. ඒක යා යහන්න දෙයක් නෑ. එහෙනම් අන්නේ සත්‍ය උදා කරගන්න. එහෙනම් දැන් මොකද්ද කරන්න ඕනේ? අර යෝනි ඉහ ජාතියේ මහා පහන් තැඹ මොකද්ද? ලංකා බැංකුව නෑ ජාතියේ මහා පහන් තැඹ තමයි තියෙන්නේ අවිද්‍යා තෘෂ්ණා. ඔය තැඹ කුඩු කර ගන්න ඕනේ. ඔය තැඹේ මුදුනේ ඉඳලා කඩ කඩ ඇවිල්ලා ෆවුන්ඩේෂන් එකත් එක්කම කන්න දැන් මෙදාට ජාතිය ඉවරයි. ඊළඟ ජාතියේ මහා පහන් තැඹ කුඩු කරන්න ලෝකෙට දහම් දායාද කරපු මහා උත්කමයට කියනවා කවුද කියලාද? තථාගතයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. එන යෝනි ඉහ මන ඉතිකාර කරනවානේ. ඒක කඩල යන සම්පින්තේ ඒ දහම් කාරණාවත් එක්කම හැටි හැටි ඉන්නේ. ඒක කඩල යන කියන හැම එකක්ම අරගෙන ජීවිතේට දාන අර යෝනි ඉහ කඩන්න කොහොමද? එතනටම මේ මනස යොමු කර කර ඉන්න. ඔය ටික කරද්දී තමයි තේරෙන්නේ ඔබට මොකද පරතෝ ഘോഷක ප්‍රත්‍ය ලැබෙනවා. ඔය අතරතුර මේ දහම් දේශනාවෙදි මොකද වෙන්නේ එතකොට? සෝතාපන්න ඵලයේ පිහිටන්න පුළුවන්. ලෝකේ සාමේ හරියට මේ ගැහුවනම් බෙන්ගේ ලෝකේ ආයි හාරගෙන ආයි අහන්න දෙයක් නැහැ. හරියට අහන්න. අහලා බලන්න මම කියනවාට. අහලා බලන්න. මම හැබැයි සීන් ගහන්නේ ඔබ සෝතාපන්නයි කියලා. මට ඒ ඥාණය නැහැ නේ. මගේ ශාස්ත්‍රුන් වහන්සේට තියෙන ඥාණය මට නැහැ. ආසියම් ප්‍රඥානින් බලලා දැන් මෙච්චරක් තියෙනවා දැන් ඔයා මෙච්ච මෙහෙමයි කියලා කියන්නේ මට ශක්තියක් නැහැ. ඒක නිසා මම තීල් ගහන්නේ ඔබට ඔබ මෙහෙමයි මෙහෙමයි කියලා. ඔබට වැටහිලා නෙවෙයි. ඔබ ලෝකේ ගැන කලින් හිතුවේ කොහොමද දැන් හිතන්නේ කොහොමද? ඔන්න ඔය තුල ඔබට වැටහිලා ඉන්නේ. මම මෙච්චර කල් ලෝකේ උලා කන්න සාරයි සාරයි කී කියන්නේ හිතුවේ. අනේ මේකේ මොන සාරස්ත්‍යයක් නැහැ නේ. දකින්න දකින්න මේ තේන්නේ මොකක්ද? අනේ මොකද්ද මේ තේන්නේ? හැබැයි අසුරු කරනවා. ඒ සෝතාපන්නයේ හැටි. අසාර බව දන්නවා නමුත් අසුරු කරනවා. රහතන් වහන්සේ අසාර බව දන්නවා අසුරු කරන්නේ නැහැ. ඒකයි සෝතාපන්නයාගේ සහ රහතන් වහන්සේගේ තියෙන ස්වභාවය. එහෙනම් දැන් ඔය කටයුත්තට සිංහතු නිසා මෙන්න මේ කියපු විදිහට මේ බණ ටික අහලා බලන්න. මම එකින් එක පැහැදිලි කරන්න. එකින් එක පැහැදිලි කරන්න හිමීට. ඔබට තියෙන්නේ මේ කියන විදිහ try කරන්න. බලන්න කොච්චර ඔබට වැටහෙයිද කියලා මේ කියන කාරණා. එතකොට දැන් මාත් එක්ක ඔබ කතා කරන්න. දැන් ඔබ මෙතන මේ වෙලාවේ මවා ගන්න තියෙන්නේ මායි ඔබයි විතරයි ඉන්නේ. ඉතින් මෙතන මං කියලා කියන්නේ මොකද්ද? ධර්මය. මගේ මූණ තවත කළා මේ පිටින් එන ධර්මය කියන එකක් තියෙනවා. එහෙනම් ධර්මයයි ඔබයි. දැන් නිවන් දකින්න ඕනේ මොකද්ද? ධර්මයයි ඔබයි. ඒක නිසා තමයි අපි මේකට ධර්මයයි ඔබයි කියලා දාලා තියෙන්නේ. හුදෙක්ම නිවන් අවබෝධයේ පිවිසු පවණයි. ඔබ බණිය කියනවා කියන දේ ධර්මයයි මායි. වෙන මොකුත් නැහැ. මේකට. එහෙනම් දැන් මේ ධම්මතා ඔබයි මායි විතරයි මෙතන ඉන්නේ. එහෙනම් මං අහන්නේ වට හිමිට උත්තරක් දෙන්න. එතකොට මට ප්‍රත්‍යක් තයි ඔබට මේක අවබෝධ වෙනවා කියලා. ඒක හොඳයි. හරි. දැන් එහෙනම් අපිට තියෙනවා ලෝකේ සාරය කියලා මුලා දෘෂ්ටිය. අපි බලමු මොකද මේ ලෝකේ සාරය කියලා මුලා දෘෂ්ටිය කොහෙන් ආපු එකක්ද කියලා. එහෙනම් අපි යමකට සාරය කියලා කියන්නේ කිව්වොත් ඒ කාන්තෙන් ඒක අපිට සැප දෙනවා නම් විතරයි. නැත්නම් අපි සාරය කියයිද? නැහැ. එහෙනම් අපි සාරය කියලා ගත්තේ මොකද මේක සැප දෙනවා කියන ගත දෘෂ්ටියක් නිසා. එහෙනම් ඔබ යම් මොහොතක කියනවා නම් මේ ලෝකයේ සාරය කියලා ඔබ නොකිය කියන දෙයක් තියෙනවා මේ ලෝකේ හරි සැපයි කියලා. ඒක ඔබ පිළිගන්නවද? හරි. එහෙනම් අපි ඉන්නේ ඊළඟ කර්තව්‍යයක් තව තියෙනවා. මේ ලෝකයේ සැපයි කියලා ඔබට වැටහෙන්නේ. මට කියන්න ඔබ සැපයි කියලා හිතන්නේ හැමතිස්සෙම මොන වගේ ඒවටද? ඔබ කැමති දේවල්. ඔබ කැමති විදිහට දේවල් වෙනවා නම් ඒ වෙලාවට ඔබට සැපයි. ඔබ අකමැති විදිහට වෙනවා නම් ඒ වෙලාවට ඔබට දුකයි. ඒක තමයි ලෝක න්‍යාය ධර්මය. එහෙමනම් දැන් ඔන්නෝගේ දිගන්න තියෙනදී ඔබ දැන් මේ ලෝකයේ මේ සැපයි කියන දෘෂ්ටියක ඉන්නවා නම් ඒකට හේතුව තමයි මේ ලෝකයේ ඔබගේ කැමැත්තට තියෙනවා කියලා හිතාගත්ත තව දෘෂ්ටියක් තියෙනවා. එහෙනම් දැන් බලන්න දෘෂ්ටි තුනක් තියෙනවා. තුනේ හතරවෙනි එකකුත් තියෙනවා. ඕකේ. අග්ගිප්පට ඒක තියෙනවා. ඒ තමයි මොකද්ද? මේ ලෝකයේ සුභයි කියලා හිතාගන්න. ඔය සාරයි කියලා හිතාගත්තට විතරක් හරියන්නේ නැහැ. ඕක තමයි හිතාගන්නවා සුභයි කියලා. ඒ සුභයි කියලා කියන්නේ මොකද්ද? සුභ භවයට සුදුසුයි. නැත්තම් බිහිවීමට සුදුසුයි. සුභ යම් බිහිවීමක් ඇද්ද ඒක උදෙසා යන්න හරි සුදුසුයි මේවා. ඒ කියන්නේ කියන්නේ අනේ පුතේ උපදින වාරයක් ගන්න ඔබ මගේම බඩේ ඉපදියන් කියන අම්ම කියන්නේ. ඒ කියන්නේ මොකද මේ පුතා කියන එකේනා නිත්‍යයි සුඛයි අත්තයි විතරක් නෙමෙයි සුභයි. අනේ පුතේ උපදින වාරයක් ගන්න භවෙන් භවයටම මගේ පුතා වෙලා ඉන්නේ. ඕම නකරේන. හැබැයි ඌ හම්බ වෙන වෙලාවෙ එහෙම කියයිද ඔක? අනේ මට තව 10ක් හම්බ වෙන්න කියලා එහෙම කියයිද? නෑ දොස්තර මහත්තයෝ කියලා මැරෙන්න හදනවා ඉතින්. ඇයි විනිරුදාව හැදෙන්න? ඒ වෙලාවේ කිව්වොත් එහෙම තව 50ක් එළියට වරේන් මෙතනින් කියලා මොකද වෙන්නේ? මැරෙන්නේ? ඒ කියන්නේ මේ ඇට කැට කීයක්ද කැඩෙන වේදනාවක් එනවා නේද? අම්මල වෙච්ච අය දන්නේ නැති මේ වේදනාව. හරි පස්සේ අමතකයි. ඒ වෙන හැටි මම පෙන්නන්නම් ඔක්කොම. මේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ බින්දුවේ හරිම සූක්ෂමයි. අමාරු නෑ. දෙක වසර ළමයෙක්ව මෙතන තියන්න මම සෝතාපන්න වෙන්න බණ කියලා පෙන්නන්න. වෙයිද නැද්ද කියන එක මම දන්නේ නෑ. ඒ වෙන්න බණ කියලා පෙන්නන්න. රොකට් සයන්ස් නෙමෙයි මේ කතා කරන්නේ. බොහොම සරල ධර්මයක් කතා කරන්නේ. හරි. මම ඔක්කොම පෙන්නන්නම් ඉතින්. දැන් එහෙනම් මට කියන්න. එතකොට එහෙනම් අර ඔන්නෝම දෘෂ්ටියක් අපි තුන තියෙනවා. මොකද්ද? ලෝකයේ සුභයි කියලා දෘෂ්ටියක් තියෙනවා. ඊළඟට ලෝකයේ සාරයි කියලා දෘෂ්ටියක් තියෙනවා. ඒකාවේ ලෝකයේ සැපයි කියලා දෘෂ්ටිය තුල ඒකාවේ ලෝකයේ අපි කැමති විදිහට තියෙනවා කියලා ගත දෘෂ්ටිය තුල. එහෙනම් පිටුදී ඔන්න විපල්ලාස අතරින් දෘෂ්ටි විපල්ලාසේ තමයි වෙන්නේ. අනිච්චේ නිච්ඡන්ති දුක්ඛේ සුඛන්ති අනත්තේ අත්තන්ති අසුභේ සුභන්ති. ඕන්න හටගත්තා මේක. දැන් හොඳට වටහා ගන්න මේ කියන කාරණා. හොඳට වටහා ගන්න මේ කියන කාරණා. දැන් එහෙනම් මොකද වෙන්නේ? දැන් ඔන්නතනදි පින්වතුනි හොඳ ආකාරයෙන්ම දකින්නවා. මේ ලෝකේ තියෙනවා පින්වතුනි අස්තිර ස්වභාවයක්. අස්තිර ස්වභාවයක් මෙතනට දැඩි ලෙස උමනා වෙනවා. හොඳට තේරුම් ගන්න මේ හැම එකක්ම විග්‍රහ කරලා මම පෙන්නන්නම්. දැන් එහෙනම් මේ ලෝකයේ හරි සාරය කියන ගත්ත මුලා දෘෂ්ටියට මුලින්ම වැටෙනවා මොකද්ද? අර අපි කැමති විදිහට තියනවා කියලා. ඔය කැමති විදිහට තියනවා කියලා හිතනකොට තමයි තියෙන්නේ තණ්හාව කියන එක උපදින්නේ. මේ ලෝකයේ අපි කැමති විදිහට තියනවා කියලාම තමයි තණ්හාව උපදින්නේ. වෙන තණ්හාව උපදින්නේ නැහැ. මම උදාහරණ දෙන්නම්. ඔබ වාහනයක් ගන්න ගියාම ඔය වාහනේ ගන්න යන වෙලාවේදී ඒ වාහනේ සම්බන්ධව ඔබගේ හිතට බහිනවා යම් කර්ම කොටසක්. ඒවට කියනවා උපාදාන කරපු නාම රූප කියලා. ඒ උපාදාන කරපු නාම රූප මේ හිත තුල වැහගත්තට පස්සේ අන්න ඒක වෙයි කියලා ඒ වෙයි කියලා හිතට හටගන්නා දෘෂ්ටිය. ඒක අර හැදෙන්නේ කැමැත්ත. වාහනේ පිළිබඳ කැමැත්ත තමයි හැදෙන්නේ. අන්නේ කැමැත්ත හැදෙන වෙලාවේදී අපි තුන තව දෘෂ්ටියක් වැහගන්නවා මේක මේ කැමැත්තට වෙයි කියලා. ඒක නිසා නෙමෙයි ඔබ වාහනේ ගත්තේ. ඇත්ත ඇතිසැතියෙන් දැනගෙනද වාහනේ ගත්තේ. ඔය ඔබ දැකලා නැද්ද පාරවල් අයිනේ වාහන කුඩුපට්ටම් වෙලා තියෙනවා. එහෙනම් ඒ මනුස්සයා වාහනේ ගන්නකොට ඕක කුඩුපට්ටම් වෙන බව දැක්කා නම් එහෙම කවදාකවත් ඔය වාහනේ ගන්නේ නෑ. ගන්නේ නෑ. වාහනේ ගන්න ඕනේ කියන හිතිච්ච ගමන් පින්විතින අර උපාදාන කරගත්ත නාම රූප ඔක්කොම අර හිත තුල බැලලා සංයෝජනයක් හදලා තියෙනවා. ඒ සංයෝජනේ හදලා තියෙන වෙලාවේ අර මුලා දෘෂ්ටියක් අපිට තියෙනවා මොකද්ද? මේ මේක දැන් වෙයි කියලා. අර හැදිලා තියෙන හැඟීම දැන් වෙයි කියලා තමයි අපිට හිතෙන්නේ. ඒක නිසා මොකද කරන්නේ? මේක හරිය සියුම් දන්න. මේක අවබෝධ නොකර ගන්න තාක්කල් නිවන් දකින්න හම් වෙන්නේ නැහැ. එකකින් එක හොඳට පැහැදිලි කරගන්න ඒක ඔබට තේරෙයි. හැම කරුණෙන් කරුණා. දැන් මොකද වෙන්නේ? මේ විදිහට අර තමන්ගේ හිත තුළ වැහගත් එක තමයි තියෙන්නේ ආසම කරන දේ. තමන්. එතකොට මොකද වෙන්නේ? අන්න ඒ විදිහට මේක තියෙයි කියලා. දෘෂ්ටියක් හටගන්නවා. අන්න වාහනේට ඇදෙනවා. ඒ වෙලාවේ දෙවි කෙනෙක් ඇවිල්ලා පෙන්වනවා මේ බලන්න ඔබගේ වාහනේට වෙන්නේ දේ හිත. මොකද මේ චොප්ප ජොරස් වෙලා යන මුළු පවුලත් එක්කම හිට වාහනේ යද්දී. දැන් මොකද වෙන්නේ? ගණීද ඔබ වාහනේ? ගණීද? නෑ. එහෙනම් තණ්හා ඇති උන්නේ නෑ නේද? එහෙනම් තණ්හා ඇති උනේ ඇයි? කලින්. අර බලන්න තමන් අර එතන හැදෙනවා බිංගුදලි තමන් කැමතිම විදිහ. ඒකනේ මේ සැප වෙන්නේ. මොකද සැප දෙයටනේ තණ්හා වෙන්නේ. දුක දෙයට තණ්හා වෙනවා බලන්න. නෑ සැප දෙයටයි තණ්හා වෙන්නේ. එහෙනම් තණ්හාව හැදෙන්නේ ඔන්න ඔතනේ. අර කියපු තැනින් තමයි තණ්හා හැදෙන්නේ. මොකද සංයෝජනයක් හටගන්න. දැන් ඕක මේ වාහනයක විතර නෙමෙයි. මලක් දකින විදිය බලන්න. චක්කුංච පටිච්ච රූපේසේ උප්පජ්ජති චක්කු විඥාන. ඔන්න ඔය තුන එකතු වෙනකොට හිංගතරි. ඇහැයි රූපයයි චක්කු විඥානය කියන තුන වැටහිලා එද්දි මේ කොටසින් කොටස හැදෙනව දෙයක්. අපි මේ මලක් දිහා දැක්ක කියලා හිතන්නකෝ. මලක් දකින වෙලාවට හිංගතරි අපිට මල නෙමෙයි පේන්නේ. අපිට පේන්නේ පාට. මේ ඇහැට වෙන මොකුත් පේන්නේ නැහැ. ඇහැට තියෙන්නේ පාට. ඔය පාට ටික හිංගතරි මොකද කරන්නේ? එකතු කරනවා මෙයා. ඔය පළවෙනි චිත්ත වීර්ය යනකොට යන්නේ චිත්ත ස්වභාවයෙන් එන්නේ පළවෙනි එක. ඊට පස්සේ ඔබ මනෝ ස්වභාවයෙන් එනවා. ඊට පස්සේ ඔබ මානසං වෙනවා. ඊට පස්සේ හදයන් වෙනවා, පණ්ඩරන් වෙනවා, මනෝ මන ආයතන, මනේන්ද්‍රියන්, මනෝ විඥානං, විඥාන කන්දෝ කියන. තැනට යනකම් මේක උපක්ලේශයන්ගෙන් කිලිටි වෙලා තමයි අන්තිමට ඔබ මල කියලා අඳුනගන්නේ මේක. මේ අභිධර්මයේ තියෙන මාස මේ සියුම් කොටස. යමුරු දහම් ඥානෙට මේක හොඳයි. හැබැයි සෝතාපන්න ඵලයට මෙච්චර ඇතට යන්න ඕනේ නැහැ. මොකද වැරදි වැටහීමක් එන්න පුළුවන් සිංහදේ ධර්මයේ පිළිබඳ. ඒකයි මේක මම ඔබට කියන්නේ. හරියාකාරව දැක්කොත් එහෙම. ඔබ මල දහින වෙලාවෙදී සිංහදේ ඔබ දහින්නේ මල නෙවෙයි. චිත්ත ස්වභාවයක ඔය ඔක්කොම ඔබ එකතු ඔබ ඔක්කොම චිත්ත ස්වභාවයෙන් ඇතුළට ගන්නවා. ඒවට ඔබ ඇලිලා නැහැ එක පොඩ්ඩක්වත්. නිල් පාට ඇලෙන්නේ කොහොමද? ඈ නිල් පාට අංශු මාත්‍රයක් තියෙන ඕකට ඇලෙන්නේ කොහොමද? ඒක දැනෙන්නේ නැහැ කවුරුත්. හැබැයි නිල් පාට රතු පාට ඔක්කොම අරගෙන කලවම් කරගෙන ඉන්නවා මොකද කරන්නේ? අර මැන අරගෙන. අර චිත්ත ස්වභාවයෙන් මනෝ ස්වභාවයට අරගන්න මැන ගන්නවා. මේ නිල් මෙච්චරක් තියෙනවා, රතු මෙච්චරක් තියෙනවා, මේක මෙහෙම වෙනවා, මෙහෙම වෙනවා, ඔක මැන ගන්නවා. මැනගෙන ඉන්නා මානසං මැනගත් ඒවා ඔක්කොම එකතු කරගන්නවා. ඒ එකතු කරගෙන ඉවරලා මොකද වෙන්නේ? හාද වෙනවා. අපි අපේ වචනයක් තියෙන හදයන් කියලා කියන්නේ මොකද? හාද වෙනවා. හාද වෙනවා. අන්න උන් දෙන්න අතර හාදකමක් තියෙනවා කියලා කියන්නේ. අන්න ඒකට හාද වෙනවා කියන්නේ. හාද වුණාට පස්සේ හදයන් පන්නනවා. පන්නනවා කියන්නේ අපි තීහ පනකොනවා කියලා කියන්නේ. පන්නරයක් එනවා. පන්නරයක් දෙන්න ඕනේ කියලා අපි කියන්නේ. මොකද වෙන්නේ? අරකට පන්නරයක් එනවා. ඒ පන්නරයක් වෙච්ච ගමන් මනෝ විඥාන විඥානක් අන්න මනආයතන ওই දෙක හැදෙන්න පටන් ගන්නවා. අන්නේ වෙලාවේ තමයි දෙන්නේ අර අපිට කැමති දේ හැදුනේ. ওই වෙලාවට ඕක හැදෙනකොට හදයන් එන්න නෑ. මොකක් හේතුවනේ? අර අපිට කැමති විදියට සං වෙලා හැදෙන්න ඕනේ නේද? එහෙනම් අර මෙච්චර කල් මේ කොහේ හරි දැකලා තිබිච්ච අර උපාදාන කරගත්ත නාම රූප ওই වෙලාවේ හිතට බැහැලා. ওই හිත සහ මුලින්ම කිලිටි කරලා දානවා. ওই ආරම්භක හිත සිංහදෙනි ආරම්භන විජානන ලක්ෂණ චිත්තං කියන තැන ওই හිත තියෙන්නේ. පළවෙනි මොහොතේ මේ මම මේ කතා කරන්නේ තප්පරයකින් ප්‍රකොටියෙන් පංගුවක් කියන්නේ. මේවා අල්ලන්නේ හැම යන්න එපා හිත. ඒක කරන්න පුළුවන් නෙමෙයි. එහෙනම් ඒ වෙලාවේදී ආරම්භයේදීම හටගන්න එක චිත්ත ස්වභාවයෙන් හටගන්නේ. හැබැයි ඊට පස්සේ මනෝමානසල් හදයන් පන්නනම් මනෝමනායතනම් මනේන්ද්‍රියන් මනෝ විඥානම් විඥාන ඛණ්ඩෝ කියලා විඥානයේ විඥාන ඛණ්ඩේ බවට හැරෙන මොහොත වෙනකොට හොඳට අසුචි තලියක් ගෑවිලා ඔය හිතේ තියෙනවා. දැන් දෙන්නේ පාට එහෙම දෙන්නේ. දැන් දෙන්නේ මොකක්ද? ඈ? යාළුවා මේක කරන දැකේ දැන් දෙනවා මහාකාර කාන්තා රූපයක්. දැන් මේ සමන්ත කැමැති එක නේද හැදුනේ. ඔතන ওই වෙලාවට අකමැති එක හැදෙන්නේ නැහැ. ওই වෙලාවට හැදෙන්නේ මොකද? තමන් උපාදාන කරගත්ත එක. හැබැයි මෙහෙම එකක් තියෙනවා. කරවිල සම්බන්ධව ඔබ උපාදාන කරන් තියෙන්නේ මොකද්ද? තිත්තයි කියන එක. කරවිල සම්බන්ධව උපාදාන කරන් ඉන්නේ තිත්තයි කියන එක. එහෙනම් ওই වෙලාවට යාත බහින්නේ තිත්තයි කියන එක තමයි. එතකොට මේක පැනිරහවනවා නම් ඒත් ඔබ ගැටෙනවා. ඔබ පැනිරහට තමයි කැමති තිත්තට කැමති නැහැ. නමුත් ඔබ හිතාගෙන හිටියේ කර්මෙට තිත්තයි කියලා, හැදිලාවේ තිත්තයි කියලා ඔබට වැටහීමක් එනවා ටක් ගාලා මේක මේ විදිහට තියෙයි. මේක මේ විදිහට තියෙයි කියලා හිතෙච්ච ගමන් මොකද වෙන්නේ? අර බලාපොරොත්තුවක් හට ගන්නවනේ ඊට පස්සේ. මක් වේ කියලා. ඈ? මේක මේ විදිහට තියෙයි කියලා හිතෙච්ච ගමන් සිංහදෙනි ඔබ ඔට්ටුවක් ඇල්ලුවා වගේ තමයි. හෙට ලංකාවයි ඉන්දියාවයි මැච් එකක් තියෙනවා. සතුටින් ඉන්න ඕන කෙනෙක් කොට්ටුවක් අල්ලනවා හෙට ලංකාව දිනනවා කියලා. දැන් එක්කෝ මේක හෙට අල්ලනවා, එක්කෝ මේක හෙට hina වෙනවා නේද? එහෙනම් එක්කෝ ඇලෙනවා, එක්කෝ ගැටෙනවා නේද? එහෙනම් ඇලුනේ ගැටුනේ ඇයි? ඇයි ඇලුනේ ගැටි? එන්නේ ඇලීම ගැටීම සිද්ධ වෙන්නේ මොකක් හින්දාද? මුලාව හින්දා. මොකන්ද ওই මුලාව? පින්වතුනි, මුලාව කියලා කියන්නේ මුල ආපු තැන හෙවත් අවිද්‍යාව. මේ අවිද්‍යාව මූලය. මේක තමයි මුලාව. එන අවිද්‍යාව කියන්නේ මොකක්ද? ඇත්ත ඇති නැති නොදැනීම. එහෙනම් දැන් මේ අපි ගාව තියෙනවා ඇත්ත ඇති හැටි නොදැනීම. හොඳට අධ්‍යයනය කරලා බලන්න මේක තමන්ගේ ජීවිතේට දාගන්න. ටීවී එකේ ඉස්සරහට ගිහලා රිමෝට් එක ඔබන්නේ ඔබ මොකක් හිතන්නේ? ටීවී එකේ ඉස්සරහට ගිහලා රිමෝට් එකෙන් ටීවී එක ඔන් කරන්න. ඒ ටික ගානට පටිච්ච වෙනකොට දිනුදෙනි ඔබගේ හිතේ හැදිලා එනවා නේද දැන් ටීවී එක වැටි කියලා. ඒ ටීවී එක මේ පත්තු වෙයි කියලා මොන හරි වෙයි කියලා. ඒක ආපු ගමන් ඔබටම හිතෙනවා නේද දැන් මේක ඔබපු ගමන් ඔක වෙයි කියලා. අර බලන්න කැමැත්තක් හැදිලා ඒ කැමැත්ත වෙයි කියන දෘෂ්ටියටපත් වෙනවා අපිට ගන්න. එහෙනම් දැන් කැමැත්ත වෙයි කියන දෘෂ්ටියටපත් වෙච්ච ගමන්පත් වුණොත් මොකද වෙන්නේ? ඒකට ඇලෙනවා.පත් නොවුනොත් මොකද වෙන්නේ? ඒකට ගැටෙනවා. ඒක නිසා නේද ඔබ රිමෝට් එක ඔන් කරන වෙලාවේ, ටීවී එක ඔන් කරන වෙලාවේදී ඒක ඔන් වුනේ නැත්තම් ගන්න. යන්නේ නැත්තේ චංග ගන්න දෙක පාට මේක වැඩ කරන්නේ කියන්නේ නැද්ද මේක? හැබැයි ඔබ ඔය රිමෝට් එකයි ටීවී එකයි දෙක එකට සම්බන්ධ වුණාම ඔබට වැටහිලා එනවද පිටුදුනි කවදාකවත් මේක දාපු කම පිච්චිලා යයි කියලා මේක? එහෙම වෙනවද? නැහැ. එහෙනම් බලන්න ඒ වෙලාවේ ඔබගේ හිතේ හැදිලෙන කැමැත්තක් තියෙනවා. ඒ වගේම අර මෝඩ දෘෂ්ටිය ඔබ බහ ගන්නවා ඒ කැමැත්ත වෙයි කියලා. එහෙනම් ඒ කැමැත්ත වෙයි කියන දෘෂ්ටියට වැටිච්ච ගමන් මොකද වෙන්නේ? එක්කෝ ඇලෙනවා, එක්කෝ ගැටෙනවා. ආයෙක පන්දර දෙකක් නෑ. එක්කෝ ඇලෙනවා, එක්කෝ ගැටෙනවා තමයි. එහෙනම් මේ ඇලීම් ගැටීම් දෙක දුරු කරන්න නම් ඒකාන්තයෙන්ම මුලාව දුරු කරන්න ඕනේ නැද්ද? මුලාව දුරු කරන්න. ඉතින් ඇලීම් ගැටීම් විතරක් දුරු කරන්න බෑ කාටවත්. මුලාව දුරු කරගන්න. එහෙනම් මුලාව දුරු කරගන්න නම් පිටුදුනි හරි. දැන් ඔය කීප එක නම් මුලාව. මේ ලෝකයේ අපේ කැමැත්තට තියෙනවා කියන එක නම් මුලාව පිටුදුනි. මොකක්ද ඇත්ත? කියන්නේ පාපික මැතල නැහැ කියලා කියන්නේ. ඒක නෙමෙයි ඇත්ත. ඒ වැරදි නිවැරදි කියන එක ඇත්ත මතක්. මේ ලෝකයේ දේ මගේ කැමැත්තට නෙමෙයි නම් තියෙන්නේ මොකගේ කැමැත්තටද තියෙන්නේ? අන්න පිටින් එන වචනේ මොකද්ද? හේතු හේතු හේතු. ඔය ප්‍රශ්නෙට උත්තරේ දෙන්න බැරුව තමයි මගේ ශාස්ත්‍රඥ වහන්සේ ලෝකේ උපදිනකම් මිනිස්සු 62ක් පිල්ල වලට බෙදි බෙදි මක්කලේ වාද විවාද කර කර හිටියේ. මේක ආත්මයි නැත්නම් මේක ආත්මයි මේක අනාත්මයි කියකි 62කට බෙදිලා වාද කර කර හිටියා. මගේ ශාස්ත්‍රඥ වහන්සේ ලෝකෙට පහළ වෙනකම් අන්න ශාස්ත්‍රඥ වහන්සේ ලෝකෙට පහළ වෙලා සිංහදීනි මහා සාර ධර්මස්කන්ධය දේශනා. මොකද්ද උන්වහන්සේගේ වාදේ? හේතුඵල වාදේ. ඉතින් ඔබට සෝවාන් වෙන්න පුළුවන්ද සිංහදීනි මගේ ශාස්ත්‍රඥ වහන්සේ නැතුව? පුළුවන්ද? එහෙනම් උන්වහන්සේගේ වාදේ නැතුව ඔබට සෝවාන් වෙන්න පුළුවන්ද? නෑ. එහෙනම් ඉතින් ඊට ඉස්සර සෝතාපන්න ඉන්න තිබුණා නේද ලෝකේ? ඔය වාදේ ඉදිරිපත් කළේ අපේ තථාගතයන් වහන්සේනේ. එහෙනම් උන්වහන්සේගේ වාදේ නැතුව කොහෙද නිවන් දැකන්නේ? එහෙනම් තිමදෙනි ලෝක සත්‍ය මොකද්ද කියලා බලමු. එහෙනම් මෙච්චර වෙලා හිටිය මුලාවක මගේ කැමැත්තටයි මේව වෙන්නේ කියලා. මගේ කැමැත්ත නිසා මේව වෙනවා. මගේ කැමැත්තට තමයි ලෝකේ තියෙන්නේ කියලා හිතාගත්තා. නමුත් තිමදෙනි ඇත්ත මොකද්ද? හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති. ඔන්න ඇත්ත. ඔය ඇත්ත හොඳට බලන්න නිවන් දකින්නකම් පුළුවන් මේක යන්න තියෙන්නේ. සෝතාපන්න ඵලෙ නතර වෙන එකක් නෙමෙයි මේ කිව්වේ. ඇයි? සාරෝ ධම්ම තථාගතයන් වහන්සේගේ මතක නැද්ද අර උපතිස්ස දිවිවැජිය ගිහිල්ලා අර සාන්ත ඉඳුරන් තියෙන උත්තමයේ දැකලා අහනවා ස්වාමීනි ඔබ වහන්සේගේ ඉඳුරන් හරි සාන්තයි. ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද? මේ අස්සජී මහරහතන් වහන්සේගෙන් අහන්නේ. ඔබ ඒ ගුරුවරයා දේශනා කරන ධර්මයේ මොන වගේද? උන්වහන්සේගේ වාදේ මොකද්ද? ඒ දෙසරා මිත්‍යාදිත්‍ති ගාගන් දිවිච නිසා ඔක්කොම වාද කර කර හිටියේ. උන්වහන්සේගේ වාදේ මොකද්ද කියලා. ඒ ඇහුවේ මොකද්ද මේ? ආත්මවාදීද? අනාත්මවාදීද කියන එකයි මේ ඇහුවේ. නමුත් ඒ වෙලාවේ උන්වහන්සේ උත්තර දෙනවා මම නවක පැවිද්දෙක්. මම ගොඩාක් ධර්මයේ දන්නේ නැහැ. එහෙනම් උදන් තව එක කාරණාවක් තියෙනවා. සමහර අය ඇවිල්ලා අපිට කියනවා මම ගොඩාක් ධර්මයේ දන්නේ නැහැ නේ. ඉතින් මට නිවන් දකින්න බැරි වෙයිද? ඕක අහන්න ඕනේ කාගෙන්ද එහෙනම්? ගිහින්ද බෑ? කාගෙන් අහන්න ඕනේ? අස්සජී මහරහතන් වහන්සේගෙන් අහන්න ඕනේ. මේ මහරහතන් වහන්සේ නම දැනගෙන හිටියේ සූත්‍ර දෙකයි ඒ වෙනකොට. ධම්සක් පැවතුණු සූත්‍රයත් අනන්ත දක්වන සූත්‍රයත් විතරයි. එහෙනම් දැන් ධර්මයේ මහා ස්කන්ධයක් දැනගන්න ඕනේද නිවන් දකින්නේ? අනේනේ අනිත්‍ය දුක් අනාත්ම මනාවට දැනගත්තා නම් රූප වේදනා සංඥා සංඛාර විඥානයේ කී අනිත්‍ය දුක් අනාත්ම දැකලා නිවන් දකින්න මුලම ක්‍රමවේදයක් බොහොම සරලව දුරවඳුරු පෙන්නලා තියෙනවා. වීරිය නැතිකමක් තියෙනවා. අවුරුදු පහක් වීරිය වල්ලා නිවන් දකින්න බෑ කියලා අතාරින්න පුළුවන්ද? බෑ. මුළු ජීවිත කාලයම කරන්න ඕනේ. ඒ බැනොත් ඊළඟ හේ කරන්න ඕනේ. මේ අනාදිමත් සංසාරකේ ඉඳලා ආපු දහවලුවේ ගමනේදී ඔය ටික රහන්න පුළුවන්ද පින්විතනේ? මේ මම දවස් දෙකකින් නම් එහෙම කියන්න බෑ. මහ වීර්යයක් යුතුව මේක කරන්න ඕනේ. කවද්ද කරලා ඉවර කරන්නේ? අරහත් වෙනපත් උනාට පස්සේ. ඒකට බව කීයක් යයිද? ඒක අපි දන්නේ නෑ. බව ලක්ෂයක් ගියක් පමණ නෑ මේක ඉවර වෙනවා නේද? නිකන් හිටියොත් ඉවර වෙන්නේ මේක. නිකන් හිටියොත් ඉවර වෙන්නේ නෑනේ. ඒක නිසා මේක කොහොමද කරන්න ඕනේ? ඉතින් එහෙනම් මේ බණ කොච්චර දැනගන්නවද කියන එක මේකට බලපාන්නේ නෑ. ඒක නිසා ඒකම අදහස් තියෙනවනම් අයින් කරගන්න. ඔයත් එක්කම මම තව එකක් කියනවා. සමහර අය කියනවා මේ අපිට පාරමිතා පිරින්නද දන්නේ නැහැ කියලා. මගෙන් අහුවනම් මම කියෙදීම කියන්නේ නැහැ පිරිලා නැහැ. පාරමිතා පිරිලා දන්නේ නැහැ කියලා මගෙන් අහුවනම් මම කියෙදීම කියන්නේ නැහැ ඔබට පාරමිතා පිරිලා නැහැ. ඔබ පාරමිතා පිරිනොත් දැන් අරහතුනහම වෙනවක් නේ. නේද? පාරමිතා පිරීම නිර්වාණ අවබෝධය දෙක එකට සිද්ධ වෙන්නේ. උදාහරණයක් විදියට ඔය 250ක් පිරිසත් එක උපතිස්ස පොලිස කියන පිළිවැජිය දෙන්න ආව ඇතන්ට. බුදුහාඳුරුවෝ ඒ වෙලාවේදී දෙන්නම සෝතාපන්න වෙලා හිටියේ. එතන පැවිදිලා බුදුහාමුදුරන්ගෙන් දහස් ධර්මයේ ශ්‍රවණය කරන 250ක් පිරිස අරිහත් වෙන්න පත් වෙලා ඒහි භික්ඛුභාවයෙන් මේ මහණකමක් ලැබුවා. අර උත්තර වෙදෙන මහණුණා විතරයි අරිහත්ත්වේ පූර්ණේ වුණේ නැහැ. ඒකට හේතුව මොකක්ද? ශ්‍රාවක පාරමිතා සම්පූර්ණ නැති හින්දා. එහෙනම් ශ්‍රාවක පාරමිතා සම්පූර්ණ වීම අරිහත්ත්වයක් සිද්ධ වුණේ එකට උන්වහන්සේලගේ. ඒ පාරමිතා සම්පූර්ණ වෙනකොට ඒ පින්වත් සාරිපුත්‍රයන් වහන්සේ හිටියේ කොහොමද? බුදුහාමරන්ට පවන් සරසල. ඒ පවන් සරසල ඉන්නකොට දීගණන් කියන උන්වහන්සේගේ බෑනට බුදුහාමරෝ වේදනා පරිග්‍රහ සූත්‍රය දේශනා කරන වෙලාවේ උන්වහන්සේ අරිහත්ත්වයටපත් වුණේ. දැන් හිතන බලන්න. එහෙනම් පාරමිතා පිරීමත් නිර්වාණ අවබෝධය දෙක එකට සිද්ධ වෙන්නේ. එහෙනම් දැන් හිතන්න එපා අපිට පාරමිතා පිරිලද? එහෙනම් එහෙම හිතන්නේ නැහැ. එහෙනම් පිළිලා නැහැ. ඒක නිසා තමයි මේ පුරන්න හදන්නේ. හැබැයි පොල් ගාලා පාරමිතා පිරෙන්නේ නැහැ. අන්න ඒකත් හොඳට මතක තියාගන්න. ඔය මුදනාලේ කෙනෙකුට කමුරුල තුට්ටු දෙකක් ගැනීම පාරමිතා පිරීමක් නෙමෙයි. මේ වගේ මේ මහා අදිස්ථානයේ යුක්තව මේක කරන මහා උත්සමයක් විතරයි මේක පිරෙන්නේ. අනිත් අයටත් පිරෙනවා. වතුර කලයක් තියෙනවා. ඕකට දවසකට හැරයක් යන වතුර බින්දුවක් දැම්මම ඕකත් පිරෙනවා කාලෙකදී. හැබැයි මහ වීර්යයක මොකද කරන්නේ? ඈත ඉඳලා විශාල බාල්දියකට වතුර අරගෙන ඇවිල්ලා හැටි හැටි හැටි හැටි ඇවිදින්න එන්නම යනවා දවස් දෙක තුනක්. ඒත් කමන්නේ නැහැ. ඇවිල්ලා කොහොම හරි කරලා ඕකට වතුර දාලා පුරවගෙන ඉක්මනට වතුර පුරව ගන්න ක්‍රම වේදිකුත් තියෙනවා. හැබැයි හොඳට සතු විඳගෙන වාහන දෙක තුනක් තියාගෙන ඉඳලා ඉතින් මේ බිල්ඩින් ගොඩාක් හදාගෙන තමන්ගේ මේක මගේ අරක මගේ අරක මගේ කියාගෙන එහෙම ඉඳ වැඩ පිළිවෙල මේ මාසෙකට විතර සැරයක් වතුර බින්දුවක් දානව අරකට. එහෙම ක්‍රම වේදිකුත් තියෙනවා නැතුව නෙමෙයි. ඒක ඒ කාලේ తీරෙන්නේ කොච්චර කල් යනවද කියන මම ඔබෙන් අහන්න දෙයක් නැහැ නේද? මෛත්‍රී බුදුහාමුදුරුව විතරක් සිහි කරන්න බෑ. ඊට පස්සේ පහළ වෙන බුදුහාමුදුරුවන්වත් සිහි කරගන්න ඕනේ. ඒ වෙලාවට. මොකද හේතුව උන්වහන්සේගේ සාසනෙත් මම හිතන්නේ මේක කෙරේ කියලා. මිනිස්සු හිතාගෙන ඉන්නේ මෛත්‍රී බුදුහාමුදුරුව සති පොලේ නිවන විකුණනවා කියලා. නිවන ලාභයි නිවන ලාභයි කියලා. ඒ කියන්නේ මේක අතහැරලා දාලා ඒකට යන්න හදන්නේ. තේරුණනේ ඒක කරන්න එපා. උන්වහන්සේගේ ශාසනයට ඔබ ගියත් මේ ධර්මයේ එහාගේ ධර්මයක් කොහෙද තියෙන උන්වහන්සේගේ ධර්මය? සතරගතයන් වහන්සේලගේ ධර්මයේ වෙනසක් තියෙනවා. විනය වෙනසක් තියෙනවා. මගේ ශාස්ත්‍රුන් වහන්සේ විනීත 227ක් පැළේ උන්වහන්සේ 228ක් පනවා නේද? නෑ ධර්මියත් එකයි විනයත් එකයි සූත්‍රයත් එකයි. ඒක හිතන්නේ ඔබට කරන්න තියෙන එකමනේ. එහෙනම් මේක කල් දාන්නේ මොකටද? තව අවුරුදු ලක්ෂ කෝටි ගන්න. මේ මහා භද්‍ර කල්පයේ අවසානයේ උන්වහන්සේ පහළ වෙනවා. ඒිට මඟ කාලෙකදී බැරි වෙලා හරි ගියොත් එහෙම අර මේ මේ මේ අරූපේට එහෙම මහා කල්ප 84000 න් පස්සේ ආයෙන්නේ පුදුවරු ලක්ෂ ගණන් රෝගේ පහළ වෙලා. ඒක නිසා අපිට ඉතින් ලද චාන්ස් එකේ ප්‍රයෝජනයක් ගන්න. ඒකට වීර්යය වඩන්න. මේ මම අපි මේ මේ පැවිද්දට යන්න හිතාගෙන මේ කඩියුතු කරන්නේ නේ කියලා මේ හෙට හෙට අනිහත්යටපත් වෙන්න කියලා හිතාගෙන නෙමෙයි. ඒක උනේ නැත්තම් හරි හෙට හෙට වුණොත් හොඳයි. උනේ නැත්තම් අනිද්දා තුනේ නැත්තම් ඊළඟ මාසෙ ඒ තුනේ නැත්තම් ඊළඟ අවුරුද්දේ ඒ තුනේ අවුරුදු 50කේ අවුරුදු මේ මැරෙන්න ඕනෙ වෙන්න ඒ තුනේ නැත්තම් මොකද වෙන්නේ? ආයි කොහෙද ඉපදුනේ? එතන ඉඳලා ආයි මේක කරනවා. ඒකයි මම කියන්නේ. ඉතින් මේකට වීර්යය ඕනේ. ඔබ රස්සාව කරන්නේ. ඔබ රස්සාව කරන්නේ එහෙම නෙමෙයි. ඈ අද රස්සාව කරනවා, හෙට රස්සාව කරනවා, අනිද්දා රස්සාව කරනවා. එහෙම නෙමෙයි. ඒ කියන්නේ මේ මහා යතිවරයොත් එහෙම තමයි. රස්සාව විදිහට මේක තමයි කරන්නේ. ඔබ කරන එකෙන් ලෝකයට ඇලෙනවා. උන්වහන්සේලා කරන දේවලින් ලෝකෙන් නිදහස් වෙනවා. කවදා හරි නිදහස් වෙනවා. නීර්ය නියත සම්මත දෙන්නේ නිදහස් වෙන ලේසියි. ඒකයි තියෙන්නේ. තථාගත ධම්ම වැළලීලා එහෙම නැහැ. කිසිම කෙනෙක් ඒ මිත්‍යා දෘෂ්ටියෙන් නම් වැටෙන්නේ නැපා. රහතන් වහන්සේලා නැහැ කියලා කවුරු හරි කිව්වොත් එහෙම නේද? අමු මිත්‍යා දෘෂ්ටියක් ඒවනම් ගන්න එපා. හොඳට මතක තියාගන්න. අරහත් වෙන්න බෑ මේ කාලේ කිව්වොත් එහෙම අමු මිත්‍යා දෘෂ්ටියක් ඒව ගන්න යන්න එපා. වීරිය වඩන්න තියෙන්නේ තමන්ට ඒක කරගන්න පුළුවන්. දැන් සමහර කිරිස් ඉන්නවා එහෙම. මම අවුරුදු 5ක් විතර වීරිය වඩනවා කොහේ හරි ඉඳගෙන ඒක මෙතනට දීලා අතනට දීලා අතනට දීලා අතනට දීලා. ඒ වීරිය වඩලා අවුරුදු 5කින් විතර මේක කරගන්න බැරි වෙනවා. ඒ කරගන්න බැරි වුණාම තමන්ගේ ශාවකයන්ට කිව්වොත් එහෙම. මම උත්සාහ කළා. මට කරගන්න බැරි වුණා. ඒ කියන්නේ නිවන නැහැ. දැන් මේ කාලේ නිවන් දකින්න බෑ. යමල්ල දිව්‍ය ලෝකෙ. ඔය කතාව කිව්වොත් එහෙම මොන තරම් වැරදිද බලන්න. අස්සජී මහරහතන් වහන්සේ කියලා කියන්නේ මහා ප්‍රඥද? මහා ප්‍රඥ කවුද? සාරිපුත්‍රයන් වහන්සේගේ ගුරුවරයා කවුද? අස්සජී මහරහතන්. එහෙනම් ගෝලයාගේ ගුරුවරයාට බැරි වෙච්ච දේ ගෝලයා කරනවා කියන එකක් නැද්ද මේ ලෝකේ? තියෙනවා. මේ තථාගත ශාසනයේ පිංගුදෙන එහෙම එකක් නැහැ. හැබැයි ගෝලයා කොහොම කවුරු වුණත් ගුරුවරයාට කරුක. ඒකයි වෙන්නේ. ඒකයි සාරිපුත්‍රයන් වහන්සේ හැමදාම රාත්‍රියේ තමන්ගේ ගුරුවරයා කොහෙද ඉන්නේ කියලා බලලා ඒ නිසාට වන්දනා කරලා තැතපෙන්නේ ගියේ. මේ සාභාග්‍යයක් මට උදා කරලා දුන්න මහා උත්තමයා මේ ඉන්නේ කියලා. හැබැයි ප්‍රඥාවෙන් ඒ උත්තමයා තරම් තවත් කෙනෙක් හිටියනම් මේ තථාගතයන් වහන්සේ විතරයි. එහෙනම් තව ගුරු ගෝල කියන එකෙන් ඕකමයි ඉන්න පුළුවන්ද? නැහැ. එහෙනම් සිංහදිරි දැන් ගුරුවරයාට බැරි වෙච්ච දේ ගෝලෙක් කරන්න බැරිද? අනේ පුළුවන්. ඒක නිසා අපි කවුරුත් කියනේ විශ්වාස කරන්න එපා. ඔය කියන જાතිය නිවන් මගේ එලෙසම තියෙනවා. වීර්ය වඩන්න, වීර්ය වැඩුවට පස්සේ ඔබ හම්බ වෙයි. වීර්යයක් නැතිකම තියෙන එකයි මම කියන්නේ කොන්ද පණ නැති මිනිස්සු මේ විහි වෙන්නේ. ඒකයි මම ඔය තරුණ තරුණියන්ට කියන්නේ. උඹට කොන්ද පණ දෙන කාලේ දරුවනේ මේ වැඩේ කරන්න වරේ කියලා. අවුරුදු 60ක් ගියාට පස්සේ මේක කරන්න හම්බ වෙන්නේ නැහැ. එක දිගට විනාඩි 5ක් ඉඳගෙන ඉන්න බෑ. හරි අමාරුයි. පොඳු කැඩෙනවා, පොඳු රිදෙනවා. දැන් මේ වීර්යය තියෙන කාලේ මොකද කරන්නේ? කම්පියුටර් එකේ ඉස්සරහට ගිහින් ටක ටක ටක ටක ටක ටක ගා ඉන්නවා. ඕක බැරියයි 65 මිනිත් කරන්නේ. එහෙනම් දැන් පැවිදි වෙලා 65 සිවුරු අරින්න. සිවුරු වැරලා ගිහිනව රස්සාව කරන්න. නේද අපේ හැමෝම? ඇයි ඔය රස්සාව කරන්න ශක්තිය ඕනේ නැහැ. මේ වීර්ය වඩන්නයි ශක්තිය ඕනේ. මේකට මහා උග්‍ර වීර්යයක් ඕනේ කියන්නේ මේක කරගන්න. ඒක නිසා තමයි අපි මේ රුක්ෂ මූල වලට යන්න හදන්නේ. මේ වීර්යෙන් මේක කරගන්න එක දවසක් අනාස්ති කරගන්න නැතුව. තුන් සීවරේ පාත්‍රයේ දරාගෙන. ඒකයි මම ඔබට කියන්නේ. නිවන් දකින්න ඕන නම් ඒකට අනුගත වෙන්න. බොරුවට නිකන් අපිට නිවන් දකින්න ඕනේ. නිවන් දකින්න අතුසන අපිත් වෙනවා, අපිත් වෙනවා කියලා හිතන්නේ. හරි. ඒක දාන්න ඔබ පැත්තකට. එහෙනම් සිංහලෙන් දැන් ඇත්ත මොකක්ද එන්නේ? තථාගතයන් වහන්සේගේ ක්‍රමය හේතුඵල වාදය. එහෙනම් හේතු පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති. ඕක තමයි සත්‍ය මේ ලෝකේ තියෙන. එහෙනම් ඔබ තව ටිකක් විග්‍රහ කරගන්න මොකක්ද කියන්නේ කියලා. හේතුම් පටිච්ච. ඔතන පටිච්ච කියලා කියනවා අපි මෙතන ගැළපීලා බැඳෙනවා. ගැළපීමෙන් කටක් වෙනවා. එහෙනම් හේතුම් පටිච්ච සම්භූතං. හේතුම් ගැළපීලා බැඳීමෙන් විද්‍යාමාන වෙනවා. හේතු භංගා නිරුද්ධති. හේතු භංග වෙච්ච ගමන නිරුද්ධ වෙලා යනවා. එහෙනම් හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති. ඔන්න හොඳට අවබෝධයට ගන්න ඕනේ කියන කාරණා. එහෙනම් හේතුම් ගැළපීලා බැඳීමෙන් විද්‍යාමාන වෙනවා. හේතු නැති වෙච්ච ගමන් නිරුද්ධති කියන්නේ මොකද්ද? නිර්උදා වෙනවා. එහෙනම් මේ ලෝකේ තියෙන්නේ දෙකයි. එකක් උදා වෙනවා, අනිත් එක නිර්උදා වෙනවා. ඇති වෙනවද? ඇති වෙනවද? නෑ. ඇති වෙනවා කියන එකක් මේ ලෝකේ වෙන්නේ නෑ. උදා වෙනවා, නිරුදා වෙනවා, නැත්තම් වැය වෙනවා. හොඳට තේරුම් ගන්න මම කියනවා දෙන්න. මේ තියෙන ආලෝකය ඔබට තේරෙන්න ඇති. සිංහලෙන් මේ ආලෝකය ඇති වෙනවද, උදා වෙනවද? උදා වෙනවා. මේ ආලෝකය උදා වෙවි තියෙන්නේ, ඇති වෙලා නෙමෙයි තියෙන්නේ. මේ ආලෝකය උදා වෙවි තියෙන්නේ. උදා වෙවි තියෙන්නේ හේතුව මොකද්ද? හේතු පටිච්ච වෙලා. හේතු ටිකක් ගැළපීමේ සමයි තියෙන මේක උදා වෙවි තියෙන්නේ. එහෙනම් එක හේතුවක් හරි නැති වුණොත් මොකද වෙන්නේ? මේක ආයේ උදා වෙන්නේ නැහැ. හරි සරල දෙයක්. මේක හේතු ටිකක් නිසා උදා වෙවි කියනවා. හේතු නැති වුණොත් ආයේ උදා වෙන්නේ නැහැ. එච්චරයි. උදා වෙන්නේ නැත්නම් මේක දැන් කරුවලයි. මේ ලයිට් එක දැන් ඕෆ් කරොත් මොකද වෙන්නේ? කරුවලයි. හැබැයි මේ ලයිට් එක ඇති වුණා නම් මොකද වෙන්නේ? මේ වෙනකොටත් ඇති වෙලා නම් ලයිට් එක තියෙන්නේ. මම මේ ස්විච් එක ඕෆ් කරොත් එහෙනම් මොකද වෙන්නේ? ඉතින් තියෙන්නේ බෑ ඇති වෙච්ච එක. මොකද ස්විච් එක ඕෆ් කළා කියන්නේ මේ කඩලා දැම්මයි ලයිට් එක. එහෙනම් ආලෝකය තාමත් තියෙනවානේ. ඒක නැති වෙන්න නම් මම මොකද කරන්නේ? හිමීතේ ලයිට් එක ආලෝකය අරගෙන බල්බ් එක නෙමෙයි මම මේ කියන්නේ ආලෝකය. ඒ ආලෝක කෑල්ල අරගෙන හිමීත ගිහිල්ලා මෙහෙන් තියලා තියෙනවා. ඊළඟට ආයි ලයිට් එක දාන්න. දැන් ගමන් ඇති වෙනවනේ. ඇති වෙත් සංගල ඔක්ක. ඇති වුණානේ දැන්. දැන් මොකද කරන්නේ? නැති කරන්න ඕන නම් ඒකත් අරන් ගේන්න පැත්තක තියන්න. එහෙනම් තේරෙන්නේ මේ ලෝකේ ඇතිවීමෙන් නැතිවීමෙන් පණවන්න පුළුවන්. නෑ. ඇතිවීම සාස්වතයි, නැතිවීම උච්ඡේදයි. ඇත යනු එකාන්තයකින්, නැත යනු අනිත් අවස්ථාන්තයකින්. ওই අන්ත දෙකටම බහින් නැතුව මාධ්‍ය තුලින් නිවන් දකින ක්‍රමයක් කතාකට යනවා කිව්වේ. මේ මාධ්‍ය තමයි මේ කතාව. එහෙනම් හොඳට අවබෝධයට ගන්න. මේක උදා වෙවි තියෙන්නේ. ඇති වෙලා නෙමෙයි තියෙන්නේ. උදා වෙවි තියෙන්නේ හේතු ටික තියෙන නිසා. එහෙනම් හේතු ටිකක් තියෙන නිසා උදා වෙනවා. හේතුව නැති වෙච්ච ගමන් ආයෙ උදා වෙන්නේ නැහැ. තව සරල උදාහරණයක් ගන්න. පාන් කඩේ. පාන් කඩේ දන්නවද? පාන් කඩේ. පාන් විකුණනකන් ඕක මොකද්ද? පාන් කඩේ. එහෙනම් පාන් කඩේ උදා වෙවි නේද තියෙන්නේ? අර හේතු ටික තියෙන නිසා පාන් කඩේ උදා වෙවි තියෙනවා. පාන් නැති වෙච්ච ගමන් මොකද උනේ? පාන් කඩේ නිර්ුදා වුණා. පාන් විකුණනකොට පාන් කඩේ ඇතනම් පාන් නැති වුණාම පාන් කඩේ නැත නේද? එතකොට කිව්වොත් එහෙනම් පාන් කඩේ නැත කියලා අපේක අහන්නේ නැද්ද කොහෙද තරංගී කියලා? මේ සරලව තේරුම් ගන්න ඕන විදිහේද? අපේක අහන්නේ නැද්ද කොහෙද තරංගී පාන් කඩේ කියලා? හැබැයි පාන් කඩේ උදා වෙවි තිබුණා පාන් තියෙනකන් දැන් උදා වෙන්නේ නැහැ. දැන් අහන්න පුළුවන් කාගෙන්වත් කොහෙද තරංගී කියලා? තව ගමු උදාහරණ. මේ මේසෙ. මේ මේසෙ දෙන්නේ ලෑල්ලකින් සහ කපුල් හතරකින් සමන්විත. එහෙනම් ලෑල්ලක් සහ කපුල් හතරක් ඇනවලින් පටිච්ච වෙලා ගැළපීලා බැඳිලා මේ මේසෙ ඇතද ඇති වෙලාද තියෙන්නේ? නෑ, උදා වෙලා තියෙනවා. එහෙනම් දැන් මේ මේසෙ උදා වෙවි තියෙන්නේ මේ. උදා වෙවි තියෙන්නේ. හේතු ටික තාම තියෙන නිසා මේසෙ උදා වෙවි තියෙනවා. ඒ උදා වෙවි තියෙන මේසෙ එක හේතුවක් කර නැති වුණොත් මොකද වෙන්නේ? නිර්ුදා වෙනවා. ඔබට කියන්න ඕනද මේසෙ කොහෙද ගියේ කියලා? කියන්න ඕනේ නේ. නෑ. හැබැයි මේසෙ ඇත කියලා කිව්වොත් එහෙනම් මොකද වෙන්නේ? දැන් ඔබ කියනවා මෙතන මේසයක් ඇත. හා. මං අල්ලනවා ඒක. දැන් මං ඇල්ලුවේ මේසෙද? මේසෙද ඇල්ලුවේ? නෑ නෑ. මං යටින් අල්ලනවා මේ මොකක්ද ඇල්ලුවේ? කකුලනේ. කොහෙද මේ? මේ මේසයක් ඇත නම් දෙකෙන් මේසෙ කෝ? එන ඔබට දැනෙන ඔනේ හේතුන් පටිච්ච සම්භූතං කියලා කිව්වේ දෙකෙන්දී හේතුන් ගැළපීලා බැඳීමෙන් විද්‍යාමාන වෙනවා. අර උදා වෙවි කියන එක විද්‍යාමාන වෙනවා. මේ මේසයක් විද්‍යාමාන වීමක් විතරයි මෙතන තියෙන්නේ. මෙතන මේසයක් නෙමෙයි. මේසයක් ඇතකට ප්‍රත්‍යයෙන් පනවන්න බෑ. තියෙන්නේ මොකද්ද? මේසයක් උදා වෙවි තියෙනවා. මම පයින් එකක් ගහනවා මේ මේසෙ කකුල් හතර කඩලා යන්නේ. හරිද? ඔබ හොඳට බලන්න මේසෙ කොහෙද තියන්නේ කියලා. දැන් මම මේකට පයින් එකක් ගහලා කකුල් හතර කැඩුවාට පස්සේ මේක මේසයක් නෙමෙයි නේද තවදුරට? නෙමෙයි නේද? ආ එහෙනම් ඔබ බලන්න මේසෙ කොහෙද යන්නේ කියලා. ඇඟේ හැම වදී පරිස්සමයි. ඇයි? මේසෙ ගියොත් එමේ පැත්තට. යන්නේ නෑ මේසෙ යන්නේ. මම මේකට පයින් ගහුවා කියලා මේසෙ කොහෙවත් යන්නේ නෑ. එහෙනම් කොහොම මේසෙ? ඉතින් දැන් මේසෙක් තිබුණා නම් දැන් මේසෙ දැන් නෑ. එහෙනම් කොහෙද යන්නේ පැන්නේ? ඔන්න අවබෝධයට ගන්න තියෙන හේතුන් පටිච්ච සම්භූතං මේ විද්‍යාමාන වීමක් විතරයි. කොල්ලෙකුට පුළුවන් ද කෙල්ලෙක්ගේ අතින් අල්ලන්න? ඔය නිකම් මුලාවටපත් වෙලා ඔය කොල්ලු ඉන්නේ පවුණු. කොල්ලෙකුට පුළුවන් ද කෙල්ලෙක්ගේ අතින් අල්ලන්න? කවදාවත් නෑ. ආ ළඟ ඉන්න එක්කෙනාගේ අතින් අල්ලලා පෙන්නන්නවත්. ළඟ ඉන්න එක්කෙනාව අල්ලලා පෙන්නන්න. ළඟ ඉන්න එක්කෙනාව අල්ලලා ඇස් දෙක අරලා බලන්න කාටද මොකද අල්ලගෙන ඉන්නේ කියලා. මොකද අල්ලගෙන ඉන්නේ? හංකඩ කෑල්ලක්. නෑ හංකඩ කෑල්ලද කෙල්ලද? එහෙනම් ඉතින් මස් කඩේකට ගියහනම් කෙල්ල ගොරෝ ලොරියක් ගේන්න බැරිය. හංකඩ කෑල්ල නම් කෙල්ල කියන්නේ. නේද? එහෙනම් කෝ කෙල්ල? ඇල්ලුව උඩි මේ ඉන්නේ කෙල්ල. ආ මේ જાතියේ කෙල්ලෝ ඉන්නවා බාපරසා පොල ඇති වෙන්න. මේ මොකද්ද මේ? කෙල්ල. ඉතින් කෝ කෙල්ල එන? කෝ කෙල්ල. හොඳ ආකාරව දකින්න තිබුණේ කෝ කෙල්ල. එහෙනම් කෙල්ල කියලා කියන්නේ ඵලය නේද? ඵලය කියන්නේ තිබුණේ විද්‍යාමාන වෙන දෙයක් විතරයි. ඵලය කියලා කියන දෙයක් ඇති වෙන්නේ නැහැ කවදාවත්. එහෙනම් ඵලය විද්‍යාමාන වෙනවා. හොඳට තේරුම් ගන්න මේ කියන කරුණ. එහෙනම් මේ ඵලය විද්‍යාමාන වෙන්නේ හේතු ටික තියෙනකම් විතරයි නේද? ඔය කෙල්ලේ කොහොම හිටගෙන ඉන්නේ තියෙන හේතු ටික තියෙනකම් විතරයි නේද? ඔය එක හේතුවක් හරි නිරුත් වුණොත් මොකද වෙන්නේ? ඔය ඵලය උදා වෙන්නේ නැහැ නේද? උදා වෙන එක නතර වෙනවා. දරොත් ගන්නේ වැඩ වෙනවා එච්චරයි. එහෙනම් ඔබගේ දරුවාද ජීවිතුන් අතර ඉන්නවා කියලා කියන්නේ මොකක්ද? ඈ හේතු ටිකකින් විද්‍යාමාන වෙනවා නේද? උදා වෙවි කියනවා. ඒක හේතුවක් හරි නතර වුණොත් මොකද වෙන්නේ? ආයේ උදා වෙන්නේ නැහැ. ආයේ කොහෙටද ගියේ කියලා කියන්න අවශ්‍යතාවයක් නැහැ. උදා වෙවි තිබුණා මෙච්චර වෙලා දැන් උදා වෙන්නේ නැහැ. ඔන්න ඕකයි දෙන්නේ හරියට. ඔන්න ඕක හොඳ ආකාරව තේරුම් ගන්න. එහෙමනම් හේතු පටිච්ච සම්පෝතං හේතු භංගා නිරුච්ඡති. එන ඕකේ කොතනක හරි තියෙනවද තියෙන්නේ ඔබගේ කැමැත්ත? අර අර ඒලාර බීම් විඥානික මායාවකට හැදිලා ඉන්න එක ඊළඟ හිතන්නේ ඒක වෙයි කියලා. මතකයි නේද අපි කතා කරා? ඈ මම එංගලන්තේ යන්න ඕනේ කියලා කියනකොටම හිඟින්නේ අර අතීතයේ දිවිච්ච නාම රූප ඔක්කොම බැහැගෙන හරි ලස්සන රූපයක් හැදිලා එනවා. ඒ වෙලාවේ මම මොඩ අදහසක් එනවා හිතන මොකද්ද? දැන් මේකම වෙයි කියලා. මගේ කැමැත්ත මේ කැමැත්තට තියෙන එක වෙයි කියලා. ඒක නිසා එංගලන්තේ යන්න හරි ආසයි. හැබැයි දෙවියෝ පෙන්නුවොත් එහෙනම් එංගලන්තේ එයාපෝර්ට් එකෙන් බහලා එළියට එනකොට මේ ට්‍රක් එකට යන වෙලාව චෝක් වෙලා යනවා කියන්නේ ඉංගලන්ත යනවා කියන එක නේද මේ එපාම කරපු වැඩේ ජීවිතේදී. මේ හිතන බලන්න කිව්වේ. නමුත් මේ වෙලාවට ඉංගලන්ත යනවා කියපු ගමන් මොකද වෙන්නේ? තණ්හාල බැහැ ගන්නව ආරදේම. බැහැ ගැනීමෙලලා ඒක වෙයි කියලා දැඩි කැමැත්තක් හටගන්නවා. ඒක වෙයි කියලා නම් හිතෙනවා. බලන්න මේ වෙන ප්‍රෝඩා. එන ඔය දෘෂ්තියෙන් ඉන්න සම්සිංහතුනි නිවන් දැකලා හමාරයි. ඔය දෘෂ්තියෙන් ඉන්නකන් ලෝකෙට ඇලෙනවම තමයි. මොකද හැම එකකටම ඇලෙන්න පුළුවන් එතකොට. නේද? මොකද දැක්කත් ඇලෙන්න පුළුවන්. ඒ දකින්න එක Tamanට ඕනේ කාන්නේ තේන්නේ. Tamanට ඕනේ විදිහටනේ තේන්නේ. දැන් ගෑල් ළමෙක් ඉන්නවා තමයි. පස් දිනෙකට පෙන්නොත් මේ ගෑල් ළමයා පස් ආකාරයකට නෙමෙයිද යට පේන්නේ. ඒ පස් දිනාට පස් ආකාරයක් නෙමෙයිද පේන්නේ. පස් ආකාරයක්. ඔන්න හොඳට දකින්න. මම මේ ගෑල් ළමෙන් උදාහරණ ගන්නේ පිරිමින්ට මම මෙතන බල කියන්නේ. මොකද තථාගතයන් වහන්සේගේ දේශනාවෙන් කියන්නේ අර මේ පුරුෂයා උපමා කරගෙන තමයි දේශනා කරන්නේ. කාන්තාව අනුශ්‍රවණයෙන් ධර්මයේ ශ්‍රවණය කරන්නේ සාමාන්‍යයෙන්. ඒක මේ පල්ලෙහාට වැටීමක් එහෙම නෙමෙයි. කාන්තාව ධර්මයේ ශ්‍රවණය කරන සාමාන්‍යයෙන් අනුශ්‍රවණය. ඒ කියන්නේ තව කෙනෙකුට ශ්‍රවණය කියන දේක් අහගෙන තමයි ඒ අය ධර්මයේ අවබෝධ කරගන්නේ. ඒක නිසා තමයි මේ මෝග පුරුෂයා අර මේ ඔක්කොම අර පුරුෂ භාෂාවෙන් අර නැත්නම් ඒ පුරුෂයන්ව උපමා කරපු දේවල් ඔක්කොම තියෙන්නේ. ඒක නිසා ඒක මේ වරද නෙමෙයි. එහෙනම් දැන් හොඳට දකින්න තියෙන්නේ එහෙනම් මේ පස් දෙනෙක් බැලුවොත් මේ මර රූපෙ දිහා පස්සාකාරයක් තියෙනවා. එහෙනම් මේ Taman හදාගත්ත එකක් නේද දකින්නේ. එහෙනම් Taman හදාගත්ත දේ ඒකම වෙයි කියලා මොන දෘෂ්ටියකටපත් වෙනවා. සංයෝජනේ හැදිනවිලා ඒකම වෙයි කියලා දෘෂ්ටිගත වෙනවා. එතකොට ඇලෙනවා ලෝකෙට මුදුන් විදියට. නමුත් අන්තිමට තමයි තේරෙන්නේ මේ මහා මුලා දෘෂ්ටියකින් මං හිතියේ කියලා. ඒකනේ අර කියන්නේ බෙර වැදගත්තාම බෙර වැදගත්තානම් ගහපන් කියලා කියන්නේ නේද? බෙරේ තියෙනවා ලස්සනට. තව අය හා පැත්තේ ගහන හඬත් ඇහෙනවා. හරි ලස්සනට වරපොර ටික ඇදලා ඔක්කොම හරි ලස්සනට බෙරේ තියෙද්දි මොකද වෙන්නේ? අනේ මේක සඳගෙන. එතකොට අර බෙර ගහන අර සද්දේ හැරෙමු හිතනවා මටත් පුළුවන් මේක ගහන්න මටත් පුළුවන් මේක ගහන්න කියලා එනවා. ඉතින් මොකද කරන්නේ? හොඳට බෙරේ ඉන්නගෙන ඉන්නේ බැලගෙන එනවා ස්ටේජ් එකට. දැන් මොකද වෙන්නේ? කොච්චර ගැහුවත් අතපය දෙලියනවා. දැන් කරන්න දෙයක් නැහැ ඇයි? ඇයි? දැන් ඉතින් බැනගත්තට. දැන් මොකද කරන්නේ? දානවා. ඉතින් බැනගත්ත බෙර ගහන තරත් දෙකට තමයි හැම කෙනාම අන්තිමට පත් වෙන්නේ. මොකද හේතුව අර මුලා දෘෂ්ටියකින් තමයි බෙරේ බැනගත්තේ. ඒක නිසා. හරි. එහෙනම් දැන් මම දැන් කියන්න දෙන්නේ දෙන්නම් ඔබගේ දරුවාද ජීවිතුන් අතර ඉන්නේ ඔබ කැමති හින්දා නැත්නම් හේතු නැගෙච්ච හින්දාද? ඔබට හොඳටම විශ්වාසද වෙයි කියන කතාව. ඈ ඔබගේ දරුවාද ජීවිතුන් අතර ඉන්නේ ඔබ කැමති හින්දාද හේතු සැකසෙච්ච හින්දාද? ඔබගේ අම්මාද ජීවිතුන් අතර ඉන්නේ ඔබ කැමති හින්දාද හේතු දෙන හින්දාද? මේ වහලේ දැන් කඩා වැටෙන්නේ නැත්නම් ඔබ කැමති හින්දාද හේතු දෙන හින්දාද? එහෙනම් හරි නේද? එහෙනම් දැන් මේ ලෝකේ මට කියන්නේ ඔබ කැමති නිසා වෙන එකද? හොඳට කල්පනා කරලා කියන්න ඔබ කැමති නිසා වෙන්නේද? හෝ ඔබ අකමැති නිසා නොවෙන්නේද? ගින්න හටගන්නේ කොහොමද තින්නේ? ගින්න හටගන්න හේතු තුනක් විද්‍යාඥයෝ හොයලා දෙලා තියෙනවනේ. නේද? දාහයේ ද්‍රව්‍යයක් තියෙනවනේ, ඔක්සිජන් තියෙනවනේ, උෂ්ණත්වයේ තියෙනවා. එහෙනම් ඔන්න ඔය තුනේ එකතුව නේද ගින්න කියන්නේ? නේද? එහෙනම් හේතු ධන හේතු සමානයි ඵල නේද? නේද? ඔහේ කොහෙද ඔය සමීකරණය ඔබේ කැමැත්ත තියෙන්නේ? ඔය සමීකරණය කොතනද ඔබේ කැමැත්ත තියෙන්නේ? තියෙනවද ඔබේ? ඔබගේ අකමැත්ත තියෙනවද ඔබේ? ඔබගේ අම්මගේ තාත්තගේ දරුවගේ කාගේද කැමැත්තක් ඔබේ තියෙනවද? නැහැ. එහෙනම් තේරුම් ඔබ කැමති වුණත් නැත්තත් ඔය හේතු තුන එකතු වුණොත් ඵලය හට ගන්නවද නැද්ද? ඔබ හිතන්න ඔබට අමතක වෙලා ඔබ ලිප පත්තු කරලා ලිප ගෑස් ලිප ඔන් කළා. දැන් ගෑස් එනවා එළියට. තමන්ගේ දුවසේ ගිහින් ඉන්නවා මේ කුස්සියේ. දුව කුස්සියේ පොඩි එකක් යට දරුවා. ඔක්සිජනුත් වටේ ඇති වෙන්න තියෙනවා. ඔතන බිංදුවේ යම් උෂ්ණත්වයක් ගොඩ නැගුණොත් මොකද වෙන්නේ? ගින්න උපදිනවද නැද්ද? උපදිනවා. ඉතින් ඔබ කැමතිද? ඈ එහෙනම් ඔබට කියන්න පුළුවන් ඔබ කැමති නිසා ගින්න හටගන්නේ කියලා. එහෙනම් බිංදුවේ ඔබ කැමති වුණත් නැත. හේතු තිබුණා නම් ඵලය හටගන්නවා. ඔබට ආයේ කතා කරන්න දෙයක් නැහැ. එහෙනම් මේ ලෝකයේ මේ දේවල් සිද්ධ වෙන්නේ නිකුත්නි ඔබගේ කැමැත්ත නෙමෙයි හේතුම් පටිච්ච දෙන්නේ. එහෙනම් හේතුම් පටිච්ච සම්භූතං කියලා කියන්නේ ඕක නිසා. එහෙනම් නිකුත්නි අද ඔබට කෙනෙක් ඇවිල්ලා ප්‍රශංසා කරන්නේ ඔබ කැමති හිඳ. කැමති හිඳ නෑ. හේතුම් ගැළපෙච්ච නිසා. එහෙනම් අද කෙනෙක් ඇවිල්ලා ඔබට බයින්නේ ඇයි? ඒ හේතුම් ගැළපෙන්නේ නිසා. ඒක නිසා තමයි සිංහදෙනි සාස්ත්‍රණ වාසේ දේශනා කරලා තියෙන අටලෝධාමයේ කම්පාන වී ඉන්න කියලා. හැබැයි අටුන්න ඇතරම ඒක වැරදුනා. අටලෝධාමයේ කම්පාන වී ඉන්න කියලා නෙමෙයි උන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ. මේ නිවන් මේ මඟ අවබෝධ කරගන්න. එතකොට අටලෝධාමයේ කම්පාන වී ඉන්න කෙනෙක් හැදෙනවා. මොකද උන්වහන්සේ කවදාකවත් කියන්නේ අටලෝධාමයේ කම්පාන වී ඉන්න කියලා. මොකද එහෙම ඉන්න බෑ. එහෙම ඉන්න පුළුවන් කමක් නැහැ. අරිහත් උන්වහන්සේට තමයි පුළුවන්මක් වෙන්නේ. අටලෝධාමයේ කම්පා නොවී ඉන්නේ. ඇයි අටලෝධාමයේ කම්පා නොවී ඉන්නේ උන්වහන්සේ? මේ කියන ක්‍රමයේදී සත්‍යයක්ත කරපු මහා උතුම නිසා. එහෙනම් උන්වහන්සේ දන්නවා මොකද? උන්වහන්සේ බණාකොටම 100ක් හොඳටම දන්න දෙයක් තමයි හේතුන්ගෙන් හට ගන්නවා හේතු නැති වෙනවද කියනවා. ඒවල මට කරන්නේ නැහැ. එහෙනම් උන්වහන්සේ කවුරු හරි ඇවිල්ලා මොකද සත්‍යයක් කියන්නේ? සප ගදානවන වැඩ පිළිවි ලක් කළොත් දුක දනවන වැඩ පිළිවි ලක් කළොත් ඔය දෙකේදී උන්වහන්සේ දෙන්නේ මොකද? උපේක්ෂාවක් විතරයි. ඇයි හේතු පටිච්ච සම්පදිත? අර මම කියන කෙනා ගැළවිලා ගිහින් ඉතරයි එතකොට. පටිච්ච සම්පදායේදී තියෙන්නේ මම කියන කෙනා ගලව ගන්න පුළුවන් හරි ලස්සනට. ඒ වගේම තමයි ධර්ම කාරණා විග්‍රහ කරගැනීම සම්බන්ධ හොඳ තේරුම්ය. ඉදිරිදි කරමු අපි ඒක. නිවන් දකින්න ඕනේ අයට දෙන්නේ නිවන් දකින්න වැඩ දෙන්නත් අපි සකස් කරනවානේ. අපිත් ධර්මය අවබෝධ කරගෙන ඒ ධර්මයේ දේශනා කරන මේ මහ යතිවරු අපිට ඒකට උදව් කරනවා. ඒක කරන්නේ ආශිර්වාද කරනවා. මේ දේවල් ප්‍රයෝගී කරගෙන ඒ උපනිශ්‍රේ කරගෙන අපිත් මේක අවබෝධ කරගෙන උන්වහන්සේට අවබෝධ කරනවා. අපි දැන් නැති කතාව උන්වහන්සේලාගෙන් අහගන්නවා. ඒ අහගෙන ඉන්න අපි මේ ගමනේ යනවා. ඒකයි දෙන්නේ මේක මේ දැසෙන්නේ. හරි. එහෙමනම් දැන් මට කියන්න දෙන්න මෙන්න මේ දේ. ඔබගේ දරුවාට ජීවිතුන් අතර ඉන්නේ හේතු ටිකක් නිසා. ඔය දරුවා අවිනිශ්චිත නැද්ද? කොයි විලාසෙද දෙන්නේ මේ හේතු නැති ඉන්නේ? දන්නවද කියන්න පුළුවන්ද? නෑ නේද? එහෙනම් සිංහදෙනි අවිනිශ්චිතයි දෙවත් මහා අනිත්‍යතාවයක් නැද්ද මේ ලෝකේ? ඈ? ආ මේ ලෝකේ හරිය අනිත්‍යයි කියන්නේ. එහෙනම් අනිත්‍ය නැතුව නිවන් දකින්න බෑ. ඔය පදත් එක්ක හැපෙන්න යන්න එපා කිසිම කෙනෙක්. අර්ථ වටහා ගන්නවා කියන්නේ නේද? මේ අපිට වුණ නිවන් දකින්නේ. අපිට වුණ අර ඒ කණ්ඩායමට බැඳෙන්නවා, B කණ්ඩායමට බැඳෙන්නවා නෙමෙයි. අපිට වුණ මොකද? නිවන් දකින්නේ. එහෙනම් නිවන් දකින කන්නේ මේ යන්නේ. එහෙනම් පිටු දෙකෙන් දැම්මට කියන්නේ හේතුන්ගෙන් හැදිච්ච දේවල් ඔබ වශයෙන් පවතිනවද? නැහැ. ඒ වගේම අවිනිශ්චිතයිද නැද්ද? අවිනිශ්චිතයි. එහෙනම් පිටු දෙකෙන් මේ අවිනිශ්චිතකම නිසා ඔබ කෙලෙනවද නැද්ද? කෙලෙනවා. ඔය දරුවනේ දරුවගේ සිංහතනින් ඔබ වශයෙන් පවත්වන්න බැරි කම නිසායි අවිනිශ්චිත කම නිසායි ඔබ කෙලෙන්නේ නැත්නම් අප්‍රමාණ කෙලෙනවා. ඔය දරුවා පොඩ්ඩක් ගියොත් එහෙම මේ පඩිකඩ ගාවට ඔබගේ පපුව ගහලා යන්නේ නැද්ද? අත දරුවේ දනගාගෙන යනවා පඩිකඩ ගාවට. පපුව ගැහින්න පටන් ගන්න නැද්ද ඔබ? හිතට බලන්න. මේ වැටෙන්න යනවද? තන්නේ. හේතු ගැලපුණොත් මොකද වෙන්නේ? ඵලෙ ඉවරයි. ඔන්න වැඩි. ඒක නිසා අපි මෙතනින් පුදුමාකාර පිළිමකින් දෙනවා. ඔය පිළිමෙන් නිදහස් වෙන්න බෑ කාටවත්. පුදුම පිළිමකින් දෙන්නේ. අද ඔබ වාහනේ පාරේ නවත්තනවා නම් දැන් හදයක් ආව නම් ඩෝන් ගාලා වාහන අයිතිකාරිය ඔක්කොම කෙලින්න දෙන්න. ඔන්න හොඳට හිතන්න බලන්න. ඉතින් ඔය පිළිමෙන් කොහෙන්ද නිදහස් වෙන්නේ? මනුස්සයෙක්. මේ තුන් ලෝක වාසී මොන සත්‍යෙද කියන්නේ මේ පිළිමේ නිදහසනේ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මේකත් හොඳට මතක තියාගන්න. මෙතන ඇවිල්ලා ඉන්න වාහනේ කාපු නැති කෙනෙක්, පයින් ගාපු කෙනෙක්, එයා තෙලෙයිද? නෑ. එහෙනම් පිළිම ඔය පිළිම කියන මහ දුකට හේතුව මොකක්ද? තණ්හා. තණ්හා වෙන මොකක්ද? තණ්හාවෙන් මම වගේ කරගත්ත එක නේද? නේද? තණ්හාවෙන් මම වගේ කරගත්ත නිසා නේද අර ඩෝක් ගාලා හදේට කොට තෙලෙන්නේ. දැන් මේ ෆෝන් එක දෙන්නේ මේ ෆෝන් එක නිසා මම පෙළෙනවා. මේ ෆෝන් එක නිසා මම පෙළෙනවා. මේ ෆෝන් එක නිසා පෙළෙන්නේ කවුද? මේකේ අයිතිකාරයා. ඇයි කොහොමද පෙළෙන්නේ? මේක කැඩේවිද දන්නේ නැහැ. මේක වැටේවිද දන්නේ නැහැ. හොරු ගලේවිද දන්නේ නැහැ. බස් එකෙන් දැහැපු ගමන් දනවර කරලා අත ගන්න ඕනද? ෆෝන් එක තියෙනවද? පර්ස් එක තියෙනවද? බැරි නම් අමතක වෙලා පර්ස් එක දාගත්ත බෑග් එකට. අල්ල බලන පස්සේ පර්ස් එක නෑ. ඉතින් දැන් හොයන්න නැද්ද තියෙන්නේ මේ මේ මේ ගිනි පත්තු වෙනේ වගේ හම්බෝ පඩියම පර්ස් මේ මේ වලට් එක ඇතුලේ ඈ දැන් හොයන්න නැද්ද ගිනි පත්තු වෙලා. ගිනි පත්තු වෙලා හොයනකොට ඔන්න දකින්න මේ හම්බෝ. මුළු ජීවිතේම ඕක නෙමෙයි දෙන්නේ ඔබ කැදේ. දැන් ඔබ හිතනවා ඕකයි සැපය කියලා. ඕකට මේ සුභයි සුභයි කියගෙන යන්න හදන්නේ මේ සංසාරේ. ඔය දුක ඔබ හොඳට දැන් අත්දැක්කද කියන්නේ? මේ දුක විඳිනා නෙමෙයි මේක අවබෝධ කරන්නේ. විඳීමෙන් අවබෝධ කරන්නේ දුකක් නේ. ඒ දුක විඳින දුක. ඒක වේදනා චෛතසිකයෙන් විඳින දුක. ඒකට කියනවා දුක කියලා. මේ අපි කතා කරන්නේ දුක ගැන නෙමෙයි දුක්ඛ ආර්ය සත්‍ය ගැන. දුක්ඛ ආර්ය සත්‍යයේ තියෙන ප්‍රඥා චෛතසිකයට ගෝචරයි. දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ වෙන්නේ ප්‍රඥා චෛතසිකේ. එහෙනම් දැන් මේ විඳීමක් නෙමෙයි අපි මේ කතා කරන්නේ. අපි කතා කරන්නේ ප්‍රඥාවන් ගැන. හොඳට අත්දකින්න මේ දුක. හොඳට විමස විමස තමන්ගේ ජීවිතවලට දාගන්න කියන්නේ ඒකයි. යෝනි ඉහ කඩල යනකම් මේක ගන්න ඕනේ. ඒකයි තියෙන්නේ. පහන් තම බිඳින්න ඕනේ. නැත්තම් ජාතිය හදලා දෙනවා ඒක. තමන්ගේ ජීවිතේට දදා බලන්න. දැන් තමන්ගේ ජීවිත අත්දකින්න නැතිනේ මේ ජාතිය ඒවා. ඒවට දදා බලන්න මේ සාමහ දුක ගේනවද නැද්ද කියලා. ෆෝන් එක එහෙමයි. ටීවී එක එහෙමයි. නේද? මොකද්ද එහෙම තමන්ට දුක් ගේන්නේ නැත්තේ කියලා බලන්න. හැබැයි දිනෙදි මේක එක දෙයක් තියෙනවා. ඔබට හොඳ ආකාරම් දෙන්නෙත් දෙයක් තියෙනවා. මේ දුක මේක පවතිනවා. මේ දුක තියෙනවා. මේ දුකට කියනවා අපි කියන්නේ දුක්ඛ දුක්ඛය කියලා. මේ පෙනීම නිසා හටගන්න මේ දුකට කියනවා දුක්ඛ දුක්ඛය. එහෙනම් ඔය දුක්ඛ දුක්ඛයෙන් ඔබ නිරන්තරයෙන් පෙළෙන්නේ නැද්ද? දරුවා විනාඩි 10ක් පරක්කුනොත් ඉස්කෝලේ යන්න ඔබ පෙළෙනවද නැද්ද? අප්‍රමාණ ලෙස පෙළෙනවා. ඉතින් අපිට මතකයි ඉස්සර දිනෙදි ආනන්ද නාලන්දුවේ ඉස්කෝල ගාව බෝම්බයක් තියෙනවා කියන ආරංචි එනකොට අපේ අම්මලා හැල්මේ දුවගෙන එන්නේ නැද්ද? ඇයි ඒ? සිංහල බෞද්ධ පාසල් විනාශ කරනවා කියලා කියලා දෙන්නන්නේ කාටද? එතකොට මොකද වෙන්නේ? බෝම්බයක් තියෙනවා කියලා ටීවී එකේ හැම කිව්වොත් එන්නේ. මොකද වෙන්නේ අම්මලා? හැල්මේ දුවගෙන එන්නේ නැත්නම්. ඇයි? ගිනි ගන්නවා නේද පපුව? හොඳට දකින්න එකක්ට. ඔබගේ දරුවා රටේ ප්‍රසිද්ධ පාසලකට යන්නේ. අනවුන්ස් එකක් යනවා ටීවී එකේ. රටේ ප්‍රසිද්ධ පාසලක බෝම්බයක් ඇත. දැන් ප්‍රසිද්ධයි කියන පාසල්වල ඉන්න හැම කෙනෙක්ගේම අම්මලා තාත්තලා පෙළෙන්න පටන් ගන්න නේද? මමක වචනයක් නිසා පෙළෙන හැටි. දරුවෝ නැති අම්ම කෙනෙක් ඉන්නවා. පෙළෙයිද? නෑ. එහෙනම් තින්ගදෙල මේ තණ්හාව නේද මේ දුකට හේතුව? ඔබ මට දෙන්නකෝ දැන් උත්තරය. දුකට හේතුව තණ්හා බව දැන් ඔබ දන්නේ බුදුහාඳුරුගේ දෙහිඳද? කතා කරන්නේ ඔක්කොම නෑ. ත්‍රිපිටකයේ දෙහිඳද? නෑ. අපේ හාමුදුරු කියපු දෙහිඳද? නෑ. ප්‍රත්‍යක්ෂ වෙච්චද? එහෙනම් දැන් ආයි මරුව ඇවිල්ලා කිව්වා දුකට හේතුව ඕක නෙමෙයි මම මේක කියලා. ආයි ඔබට ඕනේ නේද වෙනස් වෙන්න? නෑ. ඔන්න ඕකයි දෙකින් දහම අවබෝධ කරනවා කියන්නේ. තමන්ගේ ජීවිතේ දදා බලනකොට තේරෙනවා මේ කියන්නේ මොකද්ද කියලා. නිකන් ඔය ඇහෙන්නම් වාලේ අහන් ඉඳන වැඩක් නෑ. ලක්ෂ 20ක් 30ක් අපේ මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ පිටුදු නෙමෙයි අපේ ආචාර්යයන් නෙමෙයි. මේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ තියෙන ආචාර්යයන් නිසා. ඒකෙන් මම කියන්නේ ආවා එහෙම කළා දාන්න ධර්මයේ විතරක් ගන්න. අවශ්‍ය දේ ගත්තාම හරි මම ඔබටද. ධර්මයේ ආචාර්ය නිසා ඔබට ඔය අවබෝධය සිද්ධ වෙන්නේ. ආවට්ටණී මායාව තථාගතයන් වහන්සේ දිවිච්ච ආවර්තනීය මායාව මේ සද්දන්න. එන්නේ ලස එන්නේ සාරයි කිය කී ගුලි ගහ ගන්න බලාගෙන ඉන්නේ. ආපහු යන්නේ මොකද? අයියෝ අසාරයි අසාරයි මට නම් වැඩ නැහැ නේද? ස්වාමීනි මට උවහන්සේ ගාව පැවිද්ද දෙන්න කියාගෙන ආපහු යන්නේ. ඔකට තමයි ආවර්තනීය මායාව කියන්නේ. කැරකිල්ල හැදෙන වැටෙනව උදෝන් ගාව ඇත්ත දෙන්නකොට. ඇයි ඔබට මතක නැද්ද ඔය පොඩි කාලේ අසෝචි තල තල කෑවා. පොඩි කාලේ අවුරුද්දක් විතර කාලේ නේද? අනේ තරල තරල තරල තරල ඇඟිත් කාගෙන විත්තිවලත් කාගෙන ඔබ කොච්චර කාලයක් කෑවද මේකෙන්නේ අසූචි බව ප්‍රත්‍යක්ෂ වෙනකන් නේද කෑන්නේ ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ එක දවසක් ඔබ කාපු ගැනීමට වෙන්න අසූචි බව ප්‍රත්‍යක්ෂ වෙච්ච ගමන ඒ වෙච්ච දවසෙන් පස්සේ එක දවසක් හරි අසූචි කාපු යට උස්සන එහෙනම් බය වෙන්න එපා මේක ප්‍රත්‍යක්ෂ වෙච්ච ගමන් පින්විසින් ඔබ මේක අතාරින්න අතාරින්න මේ පිළිගන්න අතාරින්න ආය හන්න දෙන්නේ නැහැ මම ඒකයි අපේ මේ මහා යටිවරයන් වහන්සේලාට කිව්වේ මම 1000ක් අරන් එන්න පැවිදි කරලා දෙන්න ඔබ වහන්සේලාගේ පන්සල් වලත් නවත්ත ගන්න නවත්තගෙන මේ සද්ධර්මයේ ලෝකෙට අපි දෙන්න වෙනවා මේක තමයි ආය හන්න දෙයක් නැහැ මේකට පාරමිතා පුරන් ආව කිරිසක් ඉන්නවා ඒ අයට මේ හඬ ඇහෙන්නේ විතරයි ඕනේ ඒක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න ඒ වගේම මහ යතිවරයෝ ඉන්නවා ඒවට පාරමිතා පුරන් අපේ ඒවට අනුවාද අනුශාසනා දීන ඒ අය හික්මෝල ඒ අය වෙන අරයි. ඒ වගේම දේවදත්තලත් ඉන්නවා. ඒවැ අඩුවකුත් නැහැ. විනාශ මේවා විනාශ කරන්නේ බලාපොරොත්තු වෙන තිරිසුත් ඉන්නවා. එහෙම නැති වුණොත් එහෙම මේ බුද්ධ ශාසනය නෙමෙයිනේ. ඒ තමයි හදන්න. ඉතියත් ඉන්නවා අඩුවක් පාඩුවක් නැති. හැබැයි යතිවරයන්ගේ බලය වැඩි. ඒක නිසා කොහොමත් මේ ධර්මයේ නැගෙන. ඒවයි නවත්තන්න බෑ. හරි. එහෙනම් දැන් ඔන්න එක දුකක් දැනගත්තා. දුක්ඛ දුක්ඛය. ඇයි මේ උදේ නෙවෙන්නේ දුක්ඛ දුක්ඛය කියන්නේ? ඇයි ඔබට දුක්ඛ දුක්ඛය කියන්නේ? ඒකත් බලන්න දැන්. ඉතින් මේකට දුක්ඛ දුක්ඛය කියන හේතුව තමයි මේ දුක අස්සේ හටගන්න දුකක් හින්දා. මම ඔබට දෙන්නම් මේ දුක අස්සේ හටගන්න දුක කිව්වේ කියන එකට. මට ෆෝන් එකක් නැහැ. මෙතුමට ෆෝන් එකක් තියෙනවා. හැබැයි ෆෝන් එකට ආස මම. දැන් ෆෝන් එකක් නැතිකම නිසා පෙළෙනව හොර කරලා. ඒ පිළිදෙලි ඉඳලා මට මේ ෆෝන් එක ලැබෙනවා මට හරි ආස්වාදයි. ඊට පස්සේ මම මේ මොකද්ද එහෙනම් මේ ෆෝන් එකක් අරගෙන මේ කරගත්තේ ගොඩනගා. දුක. එහෙනම් ඒ දුකෙන් දැන් මම මක්කෙනවද? තවත් දුකකට වැටෙනවා. අන්න තිබුණේ ගොඩනගාගත්ත දුකක් නිසා දුකකට වැටෙනවා කියනවා දුක්ඛ දුක්ඛේ කිය. එහෙනම් දැන් මේ දුක්ඛ දුක්ඛයෙන් පෙළිදෙලි ඔබ ඉන්නේ මොකක්ද? දැන් ගෙදර දේලා ගෙදර මේ බැරි වෙලා හරි ඔබ ගෙදර ඉඳලා එනකොට තොරට යතුරු දාන්න මතක් වුණේ නැත්තම් එහෙම අමතකුණා නම් එහෙම දැන් මේ බණ ටික ඔබට වදීද? මේ බණ ටික තේරුණියයිද? නෑ. දැන් මොකද වෙන්නේ? දැන් තේරෙනවා හොගා. යතුරු දාන්න අමතකුණා නම් තේරෙනවා හොගා. පින්වලි ගැලවුමක් නෑ ඕකේ. ඔය එක දුකක් ඔය කිව්වේ. ඒ කියන්නේ මහා දුකෙන් තුනෙන් එකක් ඔය කිව්වේ. තණ්හාවක් එක්ක ඉන්න කෙනෙකුට පුළුවන් දෝකෙන් බේරෙන්නේ පුළුවන්ද? එහෙනම් කෙනෙක්නේ දිව්‍ය ලෝකෙ ගිහිල්ලා තේරෙන්න පුළුවන්. එහෙනම් මොකටද මේ දිව්‍ය ලෝකේ යන්න අඳගහන්නේ මිනිස්සුන්ට? ඔක බේරෙන්නද ගිහිල්ලා දිව්‍ය ලෝකේ? අප බලමු අනිත් දෙක. අනිත් දෙක දුක්ඛාර්ය සත්‍ය දැකපු කෙනෙක් තින්නේ මේ දිව්‍ය ලෝකේ යන්න නෙමෙයි හදන්නේ මේ බව ගමන කෙනවර කරගන්න. මම ඔබට කියන්නේ මම මිලියන කෙනෙක් වෙන තමයි ඉංගලන්ත ගියේ. හොඳ සන්නිකාරයෙක් වෙන්න ගියේ. වේගෙන් ගියා ඒ ගමන. එක දැනකදී නැවතුණා අනිත් පැත්තටම ආවා. ආයි අර ගුරු කියලා දැනගත්ත ගමන කණේක නැවතුණා. ඕක තමයි උනේ. එත්ත කම්ම කෙනා. එහෙනම් ඔබට දොස් කියන්නේ. ඔබ කතා ඉන්න ඕක. හැබැයි ධර්මය අවබෝධ කරගන්න. ධර්මය අවබෝධ වෙන යම් මට්ටමක් කෙනෙකුට ඔබට තේරෙන්නේ ඒක අසුචිමයි කියලා. අන්න එතකොට සිංහදෙනි ආපස්සට හැරෙනවා. ඒ හැරෙනකොට එන්න අපිව හම්බ වෙනවා. ඔබට අවශ්‍ය තැන අපි හදලා තියෙනවා. ආරාම විහාර කරනවා තියෙන්නේ මහ යටිවරිය දුදානම් ඔබට ඒ අවස්ථාව උදා කරලා දෙන්න. බල කරනව නෙමෙයි මේ. ඔබට වෙන දෙයක් මම මේ කිව්වේ. දිගටම ධර්මය අහන්න ඔබට වෙන්නේ මේක. ඒත් කවුරු මට බලකලේ නෑ. අසුචි බව දැනගත්ත ගමන් සිංහදෙනි ප්‍රශ් ගාලා අතහැරලා දැම්ම ඔක්කොම. සියල්ල සාසනයේ ඉතින්. ඇයි? මෙච්චර කල අසුචි කතා හිතුව මට මේක අසුචි බව අවබෝධ කරලා දෙන්නේ මගේ ශාස්ත්‍රුන් වහන්සේට හැරෙන්න වෙන කාටද මම මේවා දෙන්නේ? ඔබත් අසුචි කනවා අපිට පේනවා. අපි පහරපු දේවල් මේ උත්තරමේ මේ උත්තරමාවිය පහ කරපු දේවල් ඔබ ඉහිමත තියාගෙන අරන් යනවා පේනවා. එච්චරයි දෙන්නේ. එදී ඔත අසුචි කියලා දැනගත්තට පස්සේ ඔබ දුක් ගන්න අදාරනවා. එච්චරයි. එතකන් ඉතින් ඔක යනවා. ප්‍රශ්නයක් නැහැ. ඒ වරද දකින්න බෑ කාගේ. ඒකයි කියන්නේ මොකද මේ ආලේ විනේ කාටවත් දොස් කියන්න බෑ කියලා. මේක පෙරහැර වගේ එකක් නේ. පෙරහැරේ ඉස්සරහින් ධාතුන් වහන්සේ වඩිනේ. ඒකේ මහරහතන් වහන්සේ වඩිනේ. පිටිපස්සෙන් වල කවුද ඉන්නේ? අයිල් එක නැගගත්ත ගරායක මූණ තමන්ගේ මූණවත් ලෝකෙට පෙන්වන්න බැරි තරම් දහ දහ දහ වචන ගිය කී මූණකු බැඳගෙන ඉඳලා අයිල් පද්ද පද්ද එනවා දෙගානට නතර. එහෙනම් ඒකත් දොස් කියලා හරියන්නේ. ඊට පස්සේ ඒක මොකද කරන්නේ? ඕකෙන් හිමීට බහිනවා. ඒ බහිනකොට මොකද වෙන්නේ? ඕකට තව එකක් නැගෙනවා. එහෙනම් උඩ දොස් කියන්නේ පහේ බහැලෙවිලා ඊට පස්සේ කෙමෙන් කෙමෙන් ඉස්සරහා දැවිදින්න. ඊට පස්සේ මල් බයිසිකල් ගහගෙන යන කිරිසක් ඉන්නවා. ඊට පස්සේ මල් වට්ටි අරගත්ත උපාසක උපාසිකා කිරිසක් ඉන්නවා. ඊට පස්සේ අපි භික්ෂුන් වහන්සේ ලබනවා. මේ භික්ෂුන් වහන්සේ ඊට පස්සේ ඔන්න අර අරිහතුන් වහන්සේලා ඔව් ඒ අදාළේ ධාතුන් වහන්සේලා ඉස්සරහේ මරිනවා. එහෙනම් ඔය හැමෝම ඔය පෙරහැරේ එනවා නේද? එහෙනම් ඔබ හැමෝම පින්වතුනි ඔය පෙරහැරේ ඉන්නේ. එහෙනම් ඔබ පෙරහැරේ ටිකක් ඉස්සරහේ ගියා කියලා පිටිපස්සෙ ඉන්නේ උන්ට ඇද කරන්න යන්න එපා. ඔබි තාම උතනද බල බලහන්කෝ අපි ඉන්න දැන. එහෙම කියන්න එපා පින්වතුනි. මොකද ඔබත් කාලයකට කලින් ඔය පෙරහැරේ උතලින් තමයි පටන් ගන්නේ. එහෙනම් හැම කෙනෙකුටම අනුකම්පා කරන්න ඕනේ. කරුණා සාසනේ තියෙන එකට. කෙනෙකුට මේ ධර්ම තේරෙන්නේ නැත්නම් ඒකලව බෝධි පූජා හරි තියවන්න. බෝධි පූජා හරි තියවන්න ඒවට හරි ගෙන්න ගන්න. ඒවට හරි ගෙන්න කෙනෙකුට අර උපනිෂ්ය හදලා දෙන්න ඒක කරන්න. සොස්තිය කියන්නේ කවුඹලා පින් කරනවා විතරයි උඹලා මෝඩයෝ උඹලට තේරෙන්නේ නැහැ සංසාරේ දිග ගැස්සෙනවා. ඕවා මහා මෝඩ කතා මේ මිනිස්සු හිතවල තියෙන. බුදුහාමුදුරුව කොහෙවත් කියලා තියනවද තියෙන්නේ පින් කරන්න එපා කියලා? කියලා තියනවා. නෑ මා මේක මේ පුඤ්ඤානම් බායිත සුකන්දේ තම්බික්ක වේ අදි වචනම් පුඤ්ඤාති. පහලින් පිනට බිය වෙන්න එපා. සුකේත කියලා තව නමක් තමයි පින කියලා කියන්නේ. සුමනාවනි දන් දිය යුතු මේ පින්කල යුතුනේ. දෙවිව වන්ටත් මිනිසු වන්ටත් ශ්‍රමණව නිවන් දකින තෙක් මේ පින මහෝපකාරී වන්නේ. සුමනා සූත්‍රයේ බුදුහාමුදුරු සුමනා සිටදීනියට කියන්නේ. එහෙනම් පින කියලා කියන්නේ සිංහ දෙන සුකේත කියලා තව නමක් නේ. එහෙනම් පින්කලට ප්‍රශ්නයක් නෑ. කුසල් දම් රැස් කරගන්න නිවන් දකින්න වැඩ පිළිවෙල ධර්ම අවබෝධය ලබා ගන්න. කිනක් කියන කරන්න පුළුවන් වෙනාට ඒකත් කරන්න. ඒවට බය වෙන්න එපා. සංසාරෙ දිග්ගැස් වෙනවා කියන්නේ. සංසාරෙ දිග්ගැස් වෙනවා. ඔබට සංසාරද? ඔබට සංසාර නම් හරි. සං අසාර නම් ප්‍රශ්නේ ඉවරයි. සංසාරෙ නම් සංසාරයක් තියෙනවා. සං අසාරයි නම් සංසාරයක් නැහැ. සං කියන කිවි අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් ගොඩ නැගෙන මේ භව ගමනට. සංසාර සාරෝග විනීත නීසං සම්නීත සාසං කුලිතාර දීසං ඔය සං කියන වචනේ ලොකු අර්ථයක් තියෙනවා. ඒක එක එක තැන්වල එක එක විදිහට එනවා. සමහර තැන්වල සං කියන්නේ එකතුවට. ඒක ඉතින් අර අර්ථ අවබෝධයෙන් ගන්න ඕනේ. එක වචනේ විතරක් පැටලලා ඉඳලා හරියන්නේ නැහැ. තව දෙයකින් අවිද්‍යා තෘෂ්ණා දෙකේ එකතුවට. එහෙම ක්‍රමවේදයක් තියෙනවා. ඒ දේවල් හරියාකාරව වැටහිලා ඉන්න ඕනේ. හරි. අපි යන්කෝ අනිත් දුකට. දැන් එක දුකක් අවබෝධයි. යන්කෝ අනිත් දුකට එහෙනම්. මින්ගෙන් දැන් මට මෙන්න මේකට උත්තරයක් දෙන්න. ඔබ යම් දෙයකට ආස වෙනවා. ඔබ යම් දෙයකට ආස වුණා කියලා කියන්නේ කියන්නේ ඔය ආස වෙච්ච යම් දෙය හැදිලා තියෙන මොනවද? කතා කරන්න ඔපෝ හේතු. හේතුන්ගෙන් හැදෙනවා නම් තේරුම් හේතු තියෙනකන් විතරයි මේ ඔය ඵලයේ විද්‍යාමාන වෙන්නේ. හේතු නැති වුණොත් මොකද වෙන්නේ? හේතු නැති වුණොත් භංග වෙනවා නේද? එහෙම විනාශ වෙනවා නේද ඵලයේ? ඉතින් තේරුම් ඔබ ආස කරන ඵලයේ විනාශනොත් ඔබට දුක නැද්ද? ඕම් ඔබට කියනවා තියෙන විපරිණාම දුක්ඛය කියලා. හේතු තියෙනකම් විතරයි යෝග තියෙන්නේ තියෙන හේතු නැති වෙච්ච එකම ඕක විපරිණාමයට යනවාවත් විනාශයට පරිණාමය වෙනවා. එහෙනම් විනාශයට පරිණාමය වෙනකොට තියෙන මහා දුකක් හටගන්නවා. දැන් පුළුවන් ඕකෙන් මිදෙන්න. ඕකෙන් මිදෙන්න තියෙන එකම විදිය මොකද්ද? අර හේතු ටික තියාගෙන ඉන්න එක නේද? එහෙනම් හේතු ටික තියාගෙන ඉන්න මොකද්ද කරන්නේ? අර ඵලය තියාගෙන ඉන්න නම් හේතු තියෙන්න ඕනේ. එහෙනම් හේතු සපේ සපේ ඉන්න වෙනව නේද ජීවිත කාලෙම? මේකට හේතු සපේ සපේ ඉන්නවා කියන එක සැපයද? ඕ බලන්න මේකට ගැළවිල්ලක් නැහැ. කොටිවලි කියලා ගත්තා වගේ. යමකට තණ්හා වුණා කියලා කියන්නේ තනිකර කොටිවලි කියලා. ඇයි ඒක ඒ විදිහට තියාගෙන ඉන්න නම් මොකද කරන්න පුළුවන් තරම් හේතු සපයද? හේතු සපේ සපේ ඉන්නවනේ මොන ජීවිත කාලෙම? හේතු සපේක නතර කරොත් මොකද වෙන්නේ? විපිනාසෙට පරිණාමය වෙනවා. අර බර කොටි වලි කියලා ගත්තා වගේ කියන්නේ ඒක. කොටියගේ වලි කියලා ගත්තා දැන් කොටිය පහුරු ගන්නවා අදිනව කොහොම කරනවා. අර සංකාර කර කර සංකාර කර කර ඒ කවේ විදිහට තියාගෙන ඉන්නේ. අතහැරියොත් මොකද වෙන්නේ? ඒක අනිත් පැත්ත හැරලා කාලා දානවා. එහෙනම් විපරිණාමයට යනවා. තින්නතුනේ නම් යමකට තණ්හා වුණා නම් ඔය තණ්හා වෙච්ච දේ නිසා ඔබ දිව්‍ය ලෝකේ හිටියත්, මනුස්ස ලෝකේ හිටියත්, සතර පායේ හිටියත්, බ්‍රහ්ම ලෝකේ හිටියත් යමකට තණ්හා වුණා නම් ඒ තණ්හාවෙන් නිසා ඔය දුක් තුන හටගන්නේ නැද්ද? එහෙනම් තේරුම් ගන්න ඕනේ මොකද යන්නේ? මේ තියෙන්නේ ධර්මයේ මේක ඉවර කරගන්න. මේ වෙන්නේ. අනාගාමී වෙන්න අරිහත්ේ හත්කෙන් කියලා අනාගාමී වෙන්න වඩමු තමයි සුද්ධාවාසයට යන්න මේ කුණුගේ කාම ලෝකෙට එන්නේ නැති වෙන. ඒමනේ අරමුණු වෙන්න ඕනේ ඔබට තේරුම් ගන්න මේ ඔෆිස් එකේ ඊළඟ රසුක ගන්න නෙමෙයි. ඔය තනතුරු ගත්ත ඔක්කොම අසුචි කරනවා නේද ගිහිල්ලා. අපරාධයක්නේ මනුෂ්‍ය ජීවිතයක් ලබා ගන්න ඔබට මේ කරගන්න යන්නේ. මේව ඔබ හොඳ ආකාරව තේරුම් ගන්න ඕනේ. අපරාධයක් ඔබ ඒ කරගන්නේ. ඔබ නිකම නිසා ඔබ එංගලන්තයට යන ෆ්ලයිට් එකක් බුක් කළා. පරක්කු වෙනවා යන්න එයාපෝට් එකට. ඔබට මොන වගේ දුකක් හිතේ? මහ දුකක් නේද? මහ දැවීමක් වෙනවා නේද? මරණාසන්න මොහොතේ දැන්නොත් එහෙම කුණු අපායටයි යන්නේ යන්නේ කියලා. මහ දරුණු ගතිය දින නිරේ පැතෙන්නම් යන්නේ යන්නේ කියලා ඔබට කොහොම දැනෙන්නේ ඒවා? මෝඩ වෙන්න එපා මේකනේ. මනුෂ්‍ය ජීවිතයක් ලැබෙන්නේ ඔය බොය කර කර ඉන්නව කරන්න නෙමෙයි. ඔබ සම්පූර්ණයෙන්ම පටන් ගත්තෙම ගිනිගෙඩි කාලේ ඉඳලා අවසන් වෙන්නේ ගිනිගෙඩියකින්ම තමයි. ඇයි පටන් ගන්නකොට මොකද උනේ? ඉපදිච්ච ගමන් මම්මලා මොන්ටිසෝරි දැක්කුවා. ඊට පස්සේ ඉස්කෝලේ දැක්කුවා. ඊට පස්සේ යුනිවර්සිටි දැක්කුවා. අධ්‍යාපනයේ ඔළුව එළියට ගන්නකොට අවුරුදු 25යි. ඒ ඔළුව එළියට අරගෙන විනාඩියක් ඉන්න හම්බුනේ නැහැ කසාදයට ඒ බෝලුව. කහාලේ යසේ ඔළුව එළියට ගන්න හදනකොට ළමයි යසේ බෝලුව. ළමයාගේ ඔළුව නිදාගෙනකොට අවුරුදු 55යි. චූටි දුවව දීගේ දීලා ඉවරනකොට 55යි 60යි. දැන් ඔළුව ඇල්ල බලන හානේ ලෝකෙ ගිහිල්ලා. ඊට පස්සේ දුවනවා පන්සල්වලට. අර පොල්ලන්ගේ භාෂාවෙන් කියන ගොක්කොල වෙන්නේ. අපේ භාෂාවනේ මේ කොල්ල මුරුට්ටු ගම් වල කියන භාෂාවත් තියෙනවා. දුවනවකට. අපහාසයක් කරනව නෙමෙයි. වැරදි පාරක් නෙමෙයිද කියන්නේ යාළුවා. එච්චරයි මට කියන්නේ. ඉහකේ පැහෙච්ච අපේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ගෙන් අහන්න බින්දුතල ගිහිල්ලා. ඔබ ලෝකේ කාර්ය හොයාගෙන මේ දාවේ අම්මේ. දැන් ඔබට හම්බුණාද? ඔබ මේ දුක් තුنين පෙළෙනවද නැද්ද? අන්නේක ඒ අම්මා කිව්වොත් නෑ මම පෙළෙන්නේ නෑ කියලා ඒ අම්මා ගියාගේ පාරේ යන්න. හැබැයි සත්‍ය කතා කරන කෙනෙක් ගාවට යන්න. අවුරුදු 70ක් ගිහිල්ලත් හම්බුනේ නැත්නම් ඒ අම්මට හරි තාත්තට හරි එක්කෙනෙක්ගෙන් විතරක් අහන්න එපා. එයාගේ වැරද්දක්ද දන්නේ? ඉහිගේ පැහිච්ච 10 දෙනෙක් අරගෙන 10 දෙනාගේ මහන බලන්න. ඒක නම් බැරි වෙලා හරි කිව්වොත් හරි පාරයි මං ආපු පාර මේක මං හරි මේ තෙලෙන්නේ නැහැ පොඩ්ඩක්වත් කියලා ඒ පාරේ යන්න. නැත්තම් පින්වතුනි ඔබගේ පාර වෙනස් කරන්න. නැත්තම් ඔබටත් ඉන්නේ ওই ටිකම තමයි. එක පාරක මිනිස්සු ටිකක් යනවා. යන්නේ එක මහා ආගාධයකට වැටෙන්නේ. යන්නේ එක මහා ආගාධයකට වැටෙන්නේ. ඕක දැනගත්තොත් ඔබත් යනවද ඔකේ? එච්චරවත් මොලයක් නැද්ද? පොඩ්ඩක් හිතලා බලන්න. මම ඔබට බල කරන්නේ නැන්නේ දෙයක. මම ඔබට මේ පෙන්වන්නේ තින්නකින් ඔබ ගත්ත පාර වැරදි. ඔබ යන්න ගිය පාර දුකට උරුම වෙච්ච පාරක් නෙවෙයි. සුඛයට උරුම වෙච්ච පාරක් නෙමෙයි. තථාගතයන් වහන්සේගේ ධර්මයේ තියෙන වෙලාවේ ඔබ ගත්ත තීරණේ වැරදි. මේ කාලේ තියෙන්නේ දොස්තරලා ඉංජිනේරුව වෙන්න නෙමෙයි. මමත් ගුවන් යානා ඉංජිනේරුවෙක්. ඇති පළක් තියෙනවද? ඒකයි මම කියන්නේ. හැබැයි මොකද කරේ? ලෝක සත්‍යයගේ ගිනිගෙඩි කකා ගිනිගෙඩි කකා ඉගෙනගෙන ඉගෙනගෙන ඉගෙනගෙන ඉගෙනගෙන කෝ ඔබ දැකලා නැද්ද තින්ගුදෙනි මහා මහා ගජ රාමෙට ඉගෙනගත් මහාචාර්යවරු අංශභාගේ හැදිලා ඇඳවන හැදිලා කුණු වෙවි මැරිලා යනවා. ඒ සාර්වේ උරුම කරගෙන ද යන්නේ. ඔබ හිතන්න දෙන්නේ ඔබට බුද්ධියක් තියෙනවනේ. ඔබ හැම දෙයක්ම තේරුම් තේරුම් කරගන්නවනේ. කවුරු හරි අද ඔබට කිව්වොත් රුපියල් 2000ක මාසෙ පඩියට ගල් ඇදහන් කියලා ඔබ අදිනවද? ඔබ ගල් අදිනවද? නැහැ. එහෙනම් ඔබට යමක් තේරුම් ගන්න පුළුවන් ශක්තියක් තියෙනවනේ. ඉතින් ඔබට හිතෙන්නේ නැද්ද තියෙන්නේ මේ මනුෂ්‍ය ජීවිතයක් අරගෙන 2000ට ගල්ලා දිනවා වගේ නෙමෙයි කියන්නේ. ඔය ජීවත් වෙන ක්‍රමය. 2000ට ගල්ලා දිනවා වගේ වැඩක් නෙමෙයිද ඒ කරගන්නේ. ඔබ හිතන්නේ මනුෂ්‍ය ජීවිතයක් හමුනේ මුද්‍රාල කෙනෙකුට කමුරලා කීයක් හරි හොයාගෙන කාලා දින ජොලිය ඉන්නේ කියලා. මලාට පස්සේ තේරෙයි මේ ඔක්කොම. හරි. එන යමක් උපාදාන කරගත්තොත් යමකට තණ්හා වැටෙනොත් ඉංගතුනේ ඔය තණ්හා වැටි වෙච්ච දේ විපරිණාමයට යනකොට දුකයිද නැද්ද? දුකයි. එහෙනම් ඒකේ විදිහට තියාගෙන නම් මොකද්ද කරන්න ඕනේ? සංසාර කරන්න ඕනේ නේද? එහෙනම් ගොඩ යන්න පුළුවන් ලෝකේ නැහැ. ඔබගේ අම්මා ඉන්නවා, අම්මට දොස්තර මහත්තයා කියනවා අම්මව ජීවතුන් අතර තියන්න නම් උදේට ඉන්ජෙක්ෂන් එකයි, දවල්ට ඉන්ජෙක්ෂන් එකයි, රැට ඉන්ජෙක්ෂන් එකයි ගන්න. ඉස්ත්‍රිතාලෙට වෙදින. එහෙනම් දැන් අම්මව ওই විදිහට තියන් ඉන්න ඕනේ කෙනෙක් මොකද්ද කරන්නේ? මොකද්ද කරන්නේ? උදේට අරන් දුවන්න ඕනේ නේද? බේත් ගන්න ඕනේ, දවල්ට අරන් දුවන්න ඕනේ, බේත් ගන්න ඕනේ, රාත්‍රීට අරන් දුවන්න ඕනේ, බේත් ගන්න ඕනේ උදේ නැද්ද? හොඳට බලන්න බින්දිනේ ඔය ටික කරන්න ඕනේ නැද්ද? එහෙනම් ওই මහා හැපයද්ද ওই විදිහින්නේ. එහෙනම් මේක දුකයි කියලා ඉවරලා අතහැරියොත් මොකද වෙන්නේ? ආම විකරේ නාමෙට කියලා මේ විනාශ වෙලා යනවා නේද? එතකොටත් ඉහත බදාගෙන අඳන්න වෙනවා නේද? එහෙනම් බින්දිනේ යමකට තණ්හා කළා කියලා කියන්නේ මහා විනාශයක් කරගත්ත නේද ජීවිතේට? ඒ බලන්න ඔබට ඔය දරුවෝ ඉන්න අම්මලා නිකන් හිතලා බලන්න මේ දරුවන්ට අපහස කරනවා නෙමෙයි. වැරදියට එහෙම අල්ලගන්න එපා මේ කියලා දෙන්න ඕන නිසා කියන්නේ. වටින දෙයකට මං ගන්නේ දරුවව නොවටිනා දෙයකට ඔබ එකම එක දෙයයි ලෝකේ අතෑරලා තියෙන්නේ ඒක තමයි අසුචිය උදේට දාන. ඒකයි අසුචිය ගන්න ඒකට. වෙන කිසි දෙයක් ඔබ අතෑරලා නැහැ. සමන් එකක් කඩලා ටීම් එක දාන්නේ දෙපාරක් බලලා මොකටද ගන්න පුළුවන්ද කියලා බලලා නේද? හැබැයි අසුචිය නම් දාන්නේ නැහැ නේ දෙපාරක් තම මොකටද ගන්න පුළුවන්ද කියලා බල බල දාන්නේ. එච්චරයි අතෑරලා තියෙන්නේ. ඒක නිසා තමයි මම ඒක ගන්න උදාහරණයට. හැබැයි ලෝකේ තියෙන වටිනම වස්තුව තමයි මම මුදල් ගන්නෑ. මම ගන්නෙ මොකද්ද? ඔබගේ දරුවව. ඒ නිසා වැරදියට වටහා ගන්න එපා දරුවන්ට දොස් කියනවා කියලා. නිකමට හිතලා බලන්න තියෙන්නේ ඔබ කසාද බැලගත්ත පස්සේ මිනිස්සු ඔබට ගිනිගෙඩි දීලා ලස්සන ලෝකයක් කෙනලා දරුවා හරි කාර්යය කියලා අල්ලලා ඔබට දරුවෙක් හදන්න තැනට යොමු කළානේ. අවංකෝ මට කියන්නේ ඔබ දරුව නිසා සැපයක් දෙවිදින්නේ දුකක් දෙවිදින්නේ. අවංකෝ කියන්නේ දුක. අමු දුකක් වෙන්නේ. ඇයි? තණ්හා කරගත්ත නිසා. ඔබ දුක් විඳින්නේ ඔබගේ දරුවා නිසා මිසක් අල්ලපු ගෙදර එකගේ දරුවා නිසා නෙමෙයි. ඒකයි කියන්නේ දුකට හේතුව වෙන මොකද මේ තණ්හා. යායන් තණ්හා කෝණෝ බලිකා නන්දි රාග සංගත తත්‍ර తත්‍ර ආදී නන්දනේ. මහ කරුණාවක් තියෙන්නේ ඔකෝක නැසගත නිසා ඔබ නිකන් දුක් විඳිනවා. අපිත් එහෙමයි දෙකදේ. නිකන් දුක් විඳිනවා. දැන් බලාපොරොත්තුෙන් ඉන්නේ එකම එක දෙයයි තුන් තීවරේ පාත්‍රේ විතරයි. මන් නම් කියලා දෙන්නේ කුටියක් තරම්වත් දෙයක් එපා. ඔය නිකන් හුළුවත්ත් මේ ඔහොම කරි අතු කැල්ලක් තිබුණා නම් හොඳටම වැඩි කියලා වහින වෙලාවට ඇදලා ඉන්න නැරලා යනවා නැත්තම් අපිට එච්චර දීර්යක් නැහැ නේ. හරි ශරීර ශක්තිමත් නැහැ නේ රටරාජ්‍යවල ඉඳලා. කුටියක් මහ කරදරයක් තියෙනවා. ඒකට තණ්හාව මොකද වෙන්නේ? ඔය දුක් තුලින් ආයෙ පීඩාවටපත් වෙනවා නේ. නිකමනේ විතර බලන්න මේ නිදහස් වීමේ සුවය නම් කොච්චරද කියලා කියන්නේ. රූපෝලිය නිදහස් නම් වේදනාවෙන නිදහස් නම් සංඥාවෙන නිදහස් නම් සංකාරයෙන නිදහස් නම් විඥානයෙන නිදහස් නම් ඒ උත්තරය විඳින දුක සැපේ කොච්චරද කියලා විතර බලන්න. ඒක ලබන්නේ කවද්ද කියන්නේ මේ හිතේටයි. මේ ලෝකේ අල්ලගත්ත මිනිස්සු මහා මුලාවට පත් වෙලා ඉන්නේ. ඔබට තේරෙන්නේ කෝ ඔබට නිදාස් වෙන්න පුළුවන්ද ඉතින්? බලන්නක ලෝක සත්‍යය ගෙනගෙන දීලා දෘෂ්ටිගත කරවල ඉඳලා ඔබගේ කරේ එල්ලනෝනේ දේවල්. ඒ කරේ එල්ලගත් එල්ලුවට පස්සේ දින්නදින ඔබ දෙයකට බැඳෙනවානේ. ඒකද තණ්හා වෙනවානේ, උපාදාන වෙනවානේ. එහෙනම් ඒකද තණ්හා වුණොත් එහෙනම් මොකද වෙන්නේ? ඒක විපරිණාමයට ගියොත් දුකයි නේද? ඉතින් ඔබගේ දරුවට තණ්හා වෙලා දරුවෙක් ඉපදිච්ච නිසා නේද දින්නදින මේ ඔක්කොම උනේ? දැන් පුරුුවන් දරුවට මැරෙන්න දෙන්න. දැන් පුළුවන් ද මැරෙන්න දෙන්න? නෑ. දැන් මැරෙන්න දෙන්න බෑ. ඒක නිසා මොකද කරන්නේ? ඔබ සංකාර කර කර සංකාර කර කර අර දරුවෝ තියාගෙන ඉන්න ඔය විදිහට. දරුවෝ උදා කර කර ඉන්න අවතිස්ස. හැම මොහොතකම දරුවෝ උදා කරනවා. කන්න ටික දෙනවා, බොන්න ටික දෙනවා, නාවනවා, කවනවා, කවනවා, අධ්‍යාපනය දෙනවා, ආයෙ අර ටික දෙනවා, බොන්න ටික දෙනවා, ඔය ටික. ඔය ඔක්කොම කර කර ඉන්න ඔය එකක් හරි නැවතුම මොකද වෙන්නේ? විනාශයට පරිණාම වෙනවා. ඒක ඊට වඩා දුකක්. එහෙනම් පිටින් යමකට සංහා කරනවා කියන්නේ මහා මෝඩ වෙනන්නේ නෙමෙයි. එහෙනම් කෝටියක් ධනෙ තියෙන කාරණ සිංහදෙනි පිදුරු කොටේ බුදී ගන්න එක්කෙනාද? නිදහස්. එහෙනම් සිංහදෙනි මගේ ශාස්ත්‍රඥ වහන්සේ කිව්වේ ඒකයි. මේ ලෝකේ කවුරු හරි නිදා ගන්නවා නම් ඒ සපසේම නිදා ගන්නවා නම් රග්ගස්ථානේ ඉන්නේ මම කියලා. නිදාගෙන ඉන්නේ පිදුරු කොටේ. දැන් තේරෙනවද ඒ උන්වහන්සේ කියපු වචනවල තියෙන අර්ථය? ඉතින් ඔය තාත්තේ නිමෙන්න ඔබ උදාහරණ කරන්නේ. ඔබ කාටද වඳින්නේ මහ ලොකුට කියන්නේ? අර අපි හාමුදුරු කිව්වාගේ අර කිරි කෑමුත් වගේ මේ රාත්‍රුන් හන්දේ නේද වඳින්නේ? ඔබගේ රාත්‍රුන් හන්දේ නේද වඳින්නේ? එහෙනම් උන්වහන්සේ ගත්ත මගේ යන්නේ මේ ධර්ම අවබෝධ කරගන්න තියෙන මේ ඔබගේ හොඳට මේ වෙල තියෙන්නේ. අපි මේ බලෙන් අල්ලගෙන ධර්මය දෙන්න ඕනේ නැහැ. ඔබ හොයාගෙන ඉන්න ඕනේ ධර්මය. ඔබ හොයාගෙන ආව එක හරි. මොකද මේ ධර්මයේ දිහිර තමයි ඔබ. ආයි මේ අල්ලලා බෞද්ධය කරන්න ඕනේ නැහැ කාටවත්. දුකේ දුකෙන් පෙළෙන අයට එන්න කියන්නේ. දුකෙන් නිදහස් කරලා. යමේ දුකින් පෙළෙනවා නම් අල්ලගෙන ආව අඬගහගෙන ඉන්න. අඬගහගෙන ඉඳිලා ඒකට මේ සන්දර්භය දෙන්න. ඒකයි පිටින් CD එකක් දෙන්න. හැමතිස්සෙම CD එකක් තමයි මේ සාක්ෂියේ තියාගන්නේ. CD එකක් තියාගෙන ඉන්නලා දෙන්න. අනේ මහත්මේ මේක අහලා බලන්න මමත් ඇහුව ඔබ දුකින් නිදහසෙන් මමත් යම් ප්‍රමාණයක දුකින් නිදහසෙලයි. මං තණ්හාව පොඩි බැනගෙන හිටියේ මගේ තණ්හාව ටික ටික ගැලවිලා තියෙන්නේ. එහෙනම් දැන් මට එක දෙයක් කියන්න තියෙන්නේ. ඔය දුකින් නිදහසෙන්න නම් එකම මම මොකද කරන්න තියෙන්නේ? ඔය දුකින් නිදහසෙන්න නම් මොකද කරන්න තියෙන්නේ? තණ්හාව මොකක් කරන එකද? අයින් කරගන්න එකනේ. ඉතින් දුකට හේතුව මොකද්ද? තණ්හාව නම් දුකෙන් නිදහසෙන්න නම් මොකද කරන්න ඕනේ? තණ්හාව නැති කරගන්න. එහෙනම් දැන් මට කියන්න තියෙන්නේ ඔය දුකින් නිදහසෙන්න තණ්හාව නැති කරන්න ඕනේ කියලා දැන් ඔබ දන්නේ බුදුහාමුදුරුවෝ කියන දේ. නෑ, සත්‍යයක් වෙච්චද? ඔන්න ඔය ප්‍රත්‍යක්ෂතාවය දැනගත්තේ. එහෙනම් යෝතස්සායයේ තණ්හාය ආසේස විරාග නිරෝධෝ සාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාදේය කියලා සාස්ත්‍රඥයන්ද කියවන්නේ ඔය ටික. ඒ තණ්හාව ඉතිරි නැතුව ශේෂ නැතුව නොවැළීමක් ඇද්ද මිදීමක් ඇද්ද? ඒකයි කරගන්නේ තියෙන්නේ. දැන් ඔබට තේරෙන්නේ නැද්ද මෙතන ඉදන් දුක්ඛ නිරෝධං අරිය සත්‍යන්ති මේ වික්කවේ කුබ්බේ අනුස්සතිය ධම්මයේ දු චක්කු උදපාදී කියන ධම්ම වැස රුදුන පහල වෙනවා කියලා. පෙර නොවැසූ විරු ධර්මයන්ගේ ධම්ම වැස පහල වෙනවා තේරෙන්නේ නැද්ද? මේ දුකයි මේ දුක්ඛ දුක්ඛේ විපරිණාම දුක්ඛේ සංඛාර දුක්ඛේ කියන වැටහිලා එනකොට ඉදන් දුක්ඛං අරිය සත්‍යන්ති මේ වික්කවේ කුබ්බේ අනුස්සතිය ධම්මයේ දු චක්කු උදපාදී කියන ධම්ම වැස පහල වෙනවා නේද? අනේ පෙර නොවැසූ විරු ධර්මයක් තිබුණා. මේ ධර්මයේ දුර මම ධම්ම වැස පහල වුණා. දුක්ඛාරය සත්‍ය වැටහෙනවා. හැබැයි තාම දුක්ඛාරය සත්‍ය සත්‍ය ඥාණයෙන් විතරයි ගන්නෙ. සත්‍ය ඥාණය තමයි සිඟුතේ සෝතාපන්න ඵලය කියලා කියන්නේ. සත්‍ය ඥාණයෙන් ගත්තා. ඊළඟට සත්‍ය ඥාණය ඊට පස්සේ කෘත්‍ය ඥාණය කෘතඥාණය කියලා ඒකට අරිහත්ත්වයටපත් වෙනවා. ඊට පස්සේ ඔබට පත්‍යස්ස වශයෙන් වැටුණා යම් දෙයක් මේ දුකට හේතුව දුක්ඛ සමුදය කියන්නේ තණ්හාව කියලා. අන්න එතකොට මොකද්ද? ඉදන් දුක්ඛ සමුදයන් හරි සත්‍යන්ති මේ වික්කවේ පුබ්බේ අනුසුතේ සුධම්මේසු චක්ඛු මුදපාදී කියන ධර්මයෙන් පහළ වෙන්නේ ගත්තා. ඊට පස්සේ අපිට දුක්ඛ නිරෝධය පහළ වුණා. දුක්ඛ නිරෝධය දැන් බුදුහාමුදුරු කියන නිසාම මේ ඔබ දන්නේ. ඒ හොඳට බලන්න. එහෙනම් මේ දේවල් එකක්වත් දැන් ඔබ දන්නේ බුදුහාමුදුරු කියන නිසා නෙමෙයි. ඔබට ප්‍රත්‍යක්ෂ වෙච්ච නිසා. ත්‍රිපිටකේ ඉන්න නිසා නෙමෙයි ඔබ දන්නේ ඔබට ප්‍රත්‍යක්ෂ වෙච්ච නිසා. එහෙනම් මේකෙදී ඔය දුකෙන් නිදහස් වෙන මාර්ගය තථාගතයන් වහන්සේ දේශනා කළා. ඒ නිදහස් වෙන මාර්ගයට පැමිණීමක් සිද්ධ වෙනවා මේ මොහොතේ. මොකද එහෙනම් මේ මගේ වශයෙන් කිසි දෙයක් පවත්වන්න බැරි නම් මගේ මං හිතන් හිටියේ මේ ඔක්කොම මගේ කැමැත්ත වෙයි කියලා මේ හිතන් ඉන්න දේ වෙයි කියලා හිතන් හිටියේ. නමුත් ඒකද මේ නම් වෙන්නේ. හේතුන්ගෙන් හටගත්ත දේ හේතු නැතිවීමෙන් නිරුද්ධකතා යනවා නම් මහා අවිනිශ්චිතයි නම් මේ ලෝකෙ විපරිණාමයට යනවා නම් අන්නේ ස්වභාවයට යනවා නම් මේ ස්වභාවයේ එහෙනම් පිළිගනි මේකේ එකම එක තටයක් තියෙයිද නෑ අන්න යදනිච්ඡන් තන් දුක්ඛ යමක් අනිච්ච නම් දුක වෙන්නේ මොන විදිහට එහෙනම් ඔය දුක දැකගත්තද දුක්ඛානුපස්සනාව වඩන ඔය දුක දැකගත්තද දුක දැකගත්තා ඊළඟට මොකද වෙන්නේ තන් යන් දුක්ඛන් තදනත්තා එහෙනම් යමක් දුකයි නම් ඒක මොකද්ද අසාරයි අසාර අර්ථයෙන් ගන්න එක අනත්තං අසාර කට්ටේ නම් මං කියනේව නෙමෙයි සාරිපුත්‍රයන් වහන්සේ පටිසම්භිදා මග්ග ප්‍රකරණේ කියන්නේ අපිට තියෙන මූලිකම අටුව අනිච්චං කයත් තේන දුක්ඛං බයත් තේන අනත්තං අසාර කට්ටේ නම් ති කියලා එහෙනම් දැන් මොකද්ද වෙන්නේ මේ අනත්තං අසාර කට්ටේ නම් මේ මහා දුක්ඛේන එක වස්තුවක්වත් තියෙන සාරයද නෑ අසාරයි ආත්මයිද අනාත්මයිද කියලාත් ගන්න පුළුවන්. හැබැයි ආත්ම අනාත්ම වලට තියෙන අර්ථ දෙකක් තියෙනවා. එකක් තමයි භවයෙන් භවයට යන අර්ථයක් තියෙනවා ආත්ම කියලා. භවයෙන් භවයට යන නැති අර්ථයක් තියෙනවා අනාත්ම කියලා. ඒක නෙමෙයි ඔතන කියන්නේ. ඒකයි මේකේ පටල ගන්න ගිහිලා තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. ඔතන කියලා කියන්නේ ඔතන කියන්නේ ඒක නෙමෙයි. අතන කියන්නේ තියෙන්නේ භවයෙන් භවයට යන ආත්මයක් ගැන. ඒක වේදේ සඳහන් වෙන්නේ බුදුහාමුදුරන්ගේ ධර්ම තුන ඒක නෑ. වේදේ සඳහන් වෙනවා එක දෙයක් එම්බා ආත්මේ කඩුවකින් තොප කැපිය නොහැක ඉන්නකින් තොප දැවිය නොහැක කුරුල්ලා පරණ කූඩු හැර අලුත් කූඩුව තනන්නාසේ නුඹ කයක් හැර කයක් තනන්නේ අන්න ආත්මයට කිව්වා. ඒ කිව්වේ මොකද්ද? ඒ ආත්මෙ මෙතනින් ගියා මේ ඇඟට ගියා, මේකේ වුණා ඊට පස්සේ මෙතනින් මේ ඇඟට ගියා, එතනින් වුණා මෙතනින් මේ ඇඟට ගියා. අන්න එහෙම යන එකක් ගැන එතන කතා කරා. ඒක නෙමෙයි උතන කියන ආත්මයි අනාත්මයි කියලා කියන්නේ. ඉතින් අර්ථයෙන් උත් ගන්න පුළුවන්. ආත්මයි කියලා කිව්වෙ අත්ත කියලා කියනවා තමන්ට. එහෙනම් ආත්මයි කියලා කිව්වෙ මොකද්ද? තමන්ගේ හිතසුව පිණිස වෙනවා. එහෙනම් යමක් දුකයි නම් ඒක තමන්ගේ හිතසුව පිණිස වෙනවද? නෑ. එහෙනම් අසාරයි කියලා කියන්නේ උතන ආයි කියන්නේ. ඔවුද නැද්ද? හර හරනෝ ගන්න. එහෙනම් පදත් එක හැපෙන්න යන දෙයක් නැහැ. අනාත්මයි කියන්නේ මොකද්ද? තමන්ගේ හිතසුව පිණිස නැහැ. තමන්ට හිතසුවයක් පිණිස නැහැ. තමන්ට හිතසුවයක් පිණිස නැත්නම් ඒක බබේකට සුදුසුද? නැහැ. එහෙනම් අසුබයි. එහෙනම් අනාත්මයි ආත්මයි කියලා මේ වැඩේ කරගන්න පුළුවන්. මම එක ගැන්නේ මීහරක් වගේ පදවලට රණ්ඩු වෙන්න අවශ්‍යතාවයක් නැහැ. අම් පටලෝගෙන. ඔක්කොම අම් පටලෝ ගන්න එක නිකන්නේ. මොකක් හරි එකක් අහුරන්න බැරි පටලනවා පටපටපට ගන්න. එහෙම නැතුව පින්ගෙන අර්ථ වටහා ගන්න. අර්ථ වටහා ගන්න මොකද මේ නිවන් දකින්න නෙවෙන්නේ. ලෝකෙ මුදුන් වෙන්න ධර්මයේ ඉගෙන ගන්න අපි. නෑනේ. ඒකනේ මම ඔබට කියන්නේ මේ මාව අතාරින්න. පණ ටික ගත්තා මාව අතාරලා දෙන්න මං ආයි පය පිස්නා 20ක් තේ අයින් කරලා යනවා මෙතන. එච්චරයි මට ඕනේ. මං අද ලැජ්ජාවටපත් වෙලා ඉන්නේ. සාස්ත්‍රුන් වහන්සේ සාරිපුත්‍රයන් වහන්සේ පය පිස්නා 20ක් තේ දෙමින් දැද්දි. මම ඊට වඩා පොඩ්ඩක් උඩින් ඉන්නවා. මිලි ලැජ්ජ නැති එකෙක් මම. ඒ බලන්නේ බින්දුනේ කොහොම හරි උත්සාහ කරන්නේ උන්වහන්සේලාට මේ මට්ටමටම වැටෙන්නේ. පය පිස්නා 20ටම වැටෙන්නේ. මේ මානෙ කියන එක දුරු කරන්න. මේ සුට්ටු දෙකේ මානෙ දුරු කළා. ඊයේ දවිච්ච මානෙ මට අද නෑ. මාර්ගය වැඩෙනවා. හයි මං හැමදාම බණ කියනවා. හැමදාම බණ කියනවා. බණ කියන්නේ නැති හැම වෙලාවකම මම කර්මස්ථාන වදිනවා. මගේ මාර්ගය නම් මට වැඩෙනවා. ඔබගේ මාර්ගය වැඩෙනවද කියලා දන්නේ නැහැ. මම මාර්ගය වඩද්දී ඔබගේ වැඩෙන්නේ විදිහක් නැහැනේ. නේද? මං වඩද්දී වැඩෙන්නේ මගේ. ඔබ වඩද්දී වැඩෙන්නේ ඔබගේ. මම රාජ්‍ය ආයතනයකට ගිහිල්ලා කවදාවත් තියෙනදේ එතන හේමිස්ස කියනවා. ආ පොඩ්ඩක් ඉන්න පැයකින් තමයි යා එන්නේ කාලා. මං රණ්ඩු වෙන්න යන්නේ නැහැ. ඇයි? මම මේ ගිය අමතර වැඩකට. මගේ මූලික වැඩේ මොකද්ද? නිවන් දකින එක. කර්මස්ථාන වන්න එක. මං හොඳට පැත්තකට වෙලා ඉඳගෙන ඉඳලා මං කර්මස්ථානේ පදාගෙන ඉන්නවා. ඔය නෝවේ යන්නේ ඔය යුරෝපයේ ධර්ම දේශනා කීපයක් දැක්ක කියලා තිබ්බ අපි මේ වහන්දරන ඕන ඇතුළු පිළිද. ඒ දේශනා වලට යන්නේ පළවෙනි ෆයිට් එක ගනිද්දි මගේ ටිකට් එක නැහැ එතන. අනිත් යන හැමෝගෙම ටිකට් තියෙනවා මගේ ටිකට් එක විතරක් නැහැ සිස්ටම් එකේ. ඉතින් මං කිව්වා අනිත් පැයට යන්න කියලා. මට හරි සතුටුයි. ඊළඟ ෆයිට් එකේ මට ගිහින් ටිකට් එක බුක් කරගන්න. එතකොට මං විතරනේ යන්නේ. එතන මං විතරයි මේ ෆ්ලයිට් එක කියන්නේ. දැන් කට්ටියත් ඒ කියනවා මම මොකද්ද වෙන්නේ මට. ඒ කතා කරගෙන මොකක් හරි යහයි කන්නේ බුලත් පිළ 10යි බොන්නේ සරුත් 10යි ওই ටික ඔක්කොම අහගෙන යන්නේ පැයද මට උත්තර දෙදි. දැන් මං තනි ඉන්නේ. පැය දෙක තුනක් ප්‍රමාද වුණා කමන්නේ. මේ පැය දෙක තුනේ මට කරන්න වැඩක් තියෙනවනේ. ඒකයි මම කියන්නේ. හරි මේක වැඩේ කවද හරි. මම කියන්නේ හෙට වැඩේ කියලා. මේ කවද හරි වැඩෙන එකක් නෙමෙයි මේ වඩන්නේ පැය වැඩෙන්න. බඩක් නැතුව කොහොමද කියන්නේ මේක වැඩෙන්නේ කියලා. ඉතින් මේ බලව බහන්නක මේ පළවෙනි දෙවෙනි වීඩියෝ වල තිබිච්ච බලද බලන්න කොන්තිමට තියෙන්නේ ඔබට තේරෙයි ඒක අහගෙන යනකොට කොහොමද නැක්ම කියලා. රාග වේෂ කොහොම ගැලවෙන්නේ ඇති. ඒකයි මම ඔබට කියන්නේ මේ මාර්ගයේ වැඩෙනවා. අරිහතුන් වහන්සේලා දිහි වෙනවා ඒ කාන්තේ. මේක නවත්තන්න බෑ මේ ලෝකේ. මොකද ධර්ම විනය තියෙනකන් අරිහතුන් වහන්සේලාගේ අඩුවක් නැහැ. හරි එහෙනම් දැන් ඔබ අසාරත් අසාර කියන අර්ථය කතා ගන්නත් නේද? එහෙනම් පදත් එක ගැටෙන්න යන්න එපා. එහෙනම් ඔය ඔක්කොගෙම කියන්නේ අසාරයි කියන එක තමයි. එහෙනම් යමක් දුකයි නම් තියෙන්නේ ඒක අසාරයි. ආය යහන්න දෙයක් නැහැ. ඒක අසාරයි නම් ඒක අසුබද නැද්ද? ඒක අසුබයි. ආය යෝනේ ඊළඟ මොහොතේ ඒක. නෑ. ආය ඊළඟ මොහොතටවත් ඕනේ නෑ. එහෙනම් තියෙන්නේ ඔන්න ඔය ටික දැකගත්තට පස්සේ මේ ලෝකේ අසාරයි කියලා වැටෙන්නේ නැද්ද ඔබට? අසාරයි කියලා වැටෙනවා. ලෝකේ අසාරයි කියලා වැටෙනකොට තියෙන්නේ එහෙනම් මේ අසාරෝ ලෝකේ තවදුරටත් යන්න ඕනේද ඔබට? යන්න ඕනේද ඔබට? නෑ. එහෙනම් ඔන්න ඒ වෙලාවේදී ඔබගේ හිතේ පහළ වෙන අදහස දෘෂ්තිය. මෙච්චර වෙලා තිබිච්ච අර ලෝකයේ සාරය කියලා උලකකා ඉන්න තිබිච්ච දෘෂ්තිය අයින් වෙලා පහළ වෙලා එන එක දෘෂ්තිය. මොකද්ද? මේ අවිද්‍යාව තෘෂ්ණාව දෙකෙන් මේ ගොඩ නැගෙන මේ භව ගමන මට එපා කියලා. එපා කියලා දුරු කරන්න දෘෂ්තියක් හද ගන්නවා. ඕම ඒ දෘෂ්තියට කියනවා කින්දුනි සම්මාදිට්ඨිය කියලා. කතං ජික්කවේ සම්මාදිට්ඨි දුක්ඛේ ඥාන දුක්ඛ සමුදය ඥාන දුක්ඛ නිරෝධේ ඥාන දුක්ඛ නිරෝධ ගාමිනිය පටිපදාය ඥාන අයං උච්ච දෙවික්ක වේ සම්මාදිට්ඨි. දැන් ඔබට ওই ඥාන ටික පහළ වුණ නැද්ද? උනාද නැද්ද කියලා දන්නේ නැහැ. හරියට ශ්‍රවණය කරනවා නම් ධර්මය අර කියපු විදිහට ශ්‍රවණය කළා නම් ඔබ ඉදන් දුක්ඛං අරිය සත්‍යන්ති කියන එක දැකගත්තද නැද්ද කියලා ඔබ දන්නවා. ඒ එහෙනම් දුක්ඛ සමුදය දැකගත්තද නැද්ද, දුක්ඛ නිරෝධය දැකගත්තද නැද්ද, දුක්ඛ නිරෝධ මාර්ගයට අවතීර්ණ උනාද නැද්ද කියලා ඔබ දන්නවා. එහෙනම් යමෙක් සම්මාදිටියට පත්වීම හේවත් සෝතේට සෝතේ කියලා කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයට යමක් කමෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පත් වුණා නම් ආන්ගේ පත්වීමට කියනවා සිංහදෙනි සෝතාපන්න කියලා. එහෙනම් අවිද්‍යා සුසුනා දෙකෙන් ගොඩනැගෙන මේ භවගමන මට එපා කියලා හටගන්න දෘෂ්ටිය තමයි ඔය. ඕන්න ඔය දෘෂ්ටියට පත් වෙච්ච එක නම ඔබට නිවන හැරෙන්නයි පෙන්වන්න ඕන. ඒකයි මම කියන්නේ. ඔය දෘෂ්ටියට පත් වෙච්ච කෙනාට කියනවා සිංහදෙනි දහසක් නයින් ප්‍රතිමන්විත සෝතාපන්න ඵලයට පත් වෙච්ච කෙනා කියලා. එහෙනම් දහසක් නයින් ප්‍රතිමන්විතයි කියලා කියන්නේ සිංහදෙනි දහසක් න්‍යායන්ගෙන් සමන්විතයි කියන එක. ඒ කෙනාට කොස් ගෙඩියක් පෙන්නලා කිව්වොත් එහෙම මේකෙන් නිවන් දකින විදිය කියන්නේ කියලා යාර ඒකත් කියන්න පුළුවන්. දෙල්ගෙඩියක් පෙන්නලා කිව්වොත් ඒකත් කියන්න පුළුවන්. කොස්සක් ඉදලා පෙන්නලා කිව්වොත් මේකෙන් නිවන් දකින ක්‍රමය කියන්නේ කියලා ඒකත් කියන්න පුළුවන්. මොකද හේතුව එයා සෝතේ තාපන්න වෙලා තියෙන්නේ. මේ ලෝකේ එකම බිന്ദു මාත්‍රයක්වත් සාරයක් නැහැ කියලා දෘෂ්ටිගත වෙලා ඉන්නේ දැන්. ඉස්සර හිටියේ ඒක අනිත් පැත්ත. මේ සාරයි කියලා දෘෂ්ටිගත වෙලා ඉතින් කොස්සක් ආවගෙන නාවන නියම කොස්ස අරගෙන හිතනවා මම මේකෙන් කොහොමද දිනු වෙන්නේ? ලෝකේ අල්ලන්නේ ලෝකේ කෑල්ල කඩන්නේ කොහොමද කියලා. නමුත් දැන් හිතන්නේ මොකද්ද මේ කොස්ස දිහා දැක්කට පස්සේ ඔන්න අර විහෙසු දර්ශනයකින් ලෝකේ දිහා දකින්න සත්‍යයක් උදා වෙලා තියෙන මේක නේද? ඒකයි කියන්නේ බුදුන් වහන්සේ සෝතාපන්න ඵලයට පත් වෙනා භාවනා කරන්න පුළුවන් නම් වඩා හොඳයි කියලා. මම කියන්නේ නැහැ එහෙම අනිත් පැත්ත මොකද හේතුව මිනිස්සු ගැටෙනවා ඊට පස්සේ නැත්තම්. ගැටිලා හරියන්නේ නැහැ මේක මොකද මම මේ මෙතන ආවේ ධර්මය ඔබට දෙන්න නිසා අර මතිමතාන්තර විවසල බලන්න නෙමෙයි. හැබැයි සෝතාපන්න ඵලයට පත් වුණාට පස්සේ ධම්ම න්‍යාය මොකද්ද කියන එක දන්නවා. අන්න එක දැනගත්තට පස්සේ තමයි භාවනාව කියන එක සිද්ධ වෙන්නේ. නැත්තම් ඉතින් මොනවද කරන්නේ? නිවන දකින්න නැතුව දුටු නිවන පූර්ණේ කරන්න පුළුවන්ද? නැහැ. සෝතාපන්න වෙනවා කියන්නේ සිංහල නිවන දකිනවා. දකින්න නැතුව පුළුවන් ද නිවන පූර්ණේ කරන්න? නැහැ. දිනුම් කනුව කොහෙද කියලා දකින්න නැතුව දුවන්න පුළුවන්ද? ගොඩක් අය ඒකයි කරන්නේ. පටන් ගත්ත වෙලාවේ ඉඳලා භාවනා කරන්න ගන්නවා. භාවනා කරන්නේ මොකද්ද කියනවත් අන්තිමට දන්නේ නැහැ. ඔහේ මොනවා හරි කරගෙන ඉන්නවා භාවනා කරනවා කියලා. සතියයි භාවනා දෙකයි භාවනා කියලා කරනවා. නමුත් සිංහල නිවන දැකලා නැහැ. නිවන දකින්න නැතුව ඔබට කියනවා අපි දැන් දුවන රේස් එකට යන්න. හැමෝම ලෑස්ති වෙන්න කියලා කියනවා. ලෑස්ති වෙන්න කියලා පාරවල් හතරක හන්දිය එක තමයි දැන් මේක කරන්නේ. ඉතින් හන්දිය එක හතර දෙනෙක් දැන් දුවන්න ලෑස්ති වෙලා ඉන්නේ. දැන් අයිති මේ තරංගයේ සූදානම් කරපු කෙනා පින්නන්නේ නැහැ කොහෙද දිනු කරව තියෙන්නේ කියලා. දැන් කියනවා ඔක්කොටම දුවන්න කියලා. දිනු කරව තියෙන එතනම නම් හන්දියේ හන්දිය ඔරලෝසු කරනවා දිනු කරව මුන් වේගෙන් දුවන්න දුවන්න මොකද වෙන්නේ? මොකද මේ වේගෙන් දුවන්න දුවන්න පරදිනව නේද? එහෙනම් නිවන දැකගෙන ඉඳලා බිමද නියන්නේ. ඒකයි කිව්වේ බුදුන් දැක නිවන් දැකගෙන කියලා බුදුන් කිව්වේ ධර්මයට. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියලා කිව්වේ ඒකයි බුදුහාම. එහෙනම් බුදුන් කිව්වේ ධර්මයට. බුදුන් දැක නිවන් දැකගෙන කියලා අපි ආච්චියම්මල ප්‍රව කිව්වේ රහතන් වහන්සේලාගෙන් අහගත්ත දේවල් වලට. බුදුන් දැක නිවන් දැකින අදෝක හිතා ගන්නවා මෛත්‍රී බුදුහාඳුර දැකලා නිවන් දැකින ගොයි කියලා. එහෙම එකක් නෙමෙයි ඔය කියන්නේ බුදුන් දැක නිවන් දකින්න කියලා ධර්මය අවබෝධ කරගෙන නිවන් දකින්න. නිවන් දකින්න කියන්නේ සෝතාපන්න වෙන්න කියන්නේ. ඒ දුටු නිවන පූර්ණේ කරගන්න අරිය අෂ්ටාංග මාර්ගය යනවා. ඒ මාර්ගය තුල ඉඳගෙන කටයුතු කරගන්නවා. මම ඔබට පෙන්නන්නම් මේක වැඩිලා නෙමෙයි. මේ අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් ගොඩනැගෙන මේ භවගමන මට එපා කියන දෘෂ්ටියට පත් වෙච්ච කෙනාට තියෙනුනේ එදා ඉඳලා ලෝකේ සාරය කියන ඇඟීම පහළ වෙන්නේ නැහැ. එදා ඉඳලාම පහළ වෙන්නේ මොනවද? අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා, නෙක්ඛම්ම සංකල්පනා පහළ වෙන්නේ හැමතිස්සෙම. ඉස්සර ඔහොම නෙමෙයි පහළ වෙන්නේ. ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා, කාම සංකල්පනා පහළ වෙන්නේ. ওই ටික පහළ වෙන්නේ මොකද කරේ? ලෝකයේ සාරය කියලා අල්ලගත්තාම අනිත් එකකට ගහලා බින්දල මොන හරි කරලා හරි කමන්නේ මේක ගන්න ඕනේ. තරහ කරලා ක්‍රෝධ කරලා හරි කමන්නේ මේක ගන්න ඕනේ. කාමයේ මේ උඩින් මම මේක ගන්නවා. ඔය මත තමයි ඔක්කොම ආවේ. ඕව තමයි ඔක්කොම නැగి නැగి ආවේ. නමුත් දැන් ඇවිල්ලා තියෙන මොකද මේ අලුත් දෘෂ්ටියක් ඇතිලා ජීවිතේ. මොකද අවිද්‍යාව තෘෂ්ණාව දෙකෙන් ගැගෙන මේ භව ගමන නම් මට එපා. එක මොහොතක්වත් එපා. ඔය දෘෂ්ටිගතමයි මෙහෙනම් මොකද උනේ දැන් අන්න අර ටික පහළ වෙනවා. ඔය ටික නෙක්ඛම් මේ ඔය දින්ද ඔය සංකල්පනා පහළ වෙනකොට තින්ගෙන්නේ මේ කෙනාට එතනින් එහාට වචනේ හරි පිරිසුදු වෙනවා මේ කෙනා. මේ බලන්න ධර්මයේ විසින් ධර්මයේ පවත්වන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මුසාවාදයෙන් වැළකෙනවා, පිසුනා වාචයෙන් වැළකෙනවා, පරුසා වාචයෙන් වැළකෙනවා, සම්ප්‍රප්පලාපයෙන් වැළකෙනවා. ඒ සම්ප්‍රප්පලාපයෙන් වැළකෙනකොට තින්ගෙන්නේ අර්ථයක් ධර්මයක්මයි කතා කරන්නේ, විනයක්මයි කතා කරන්නේ, සූත්‍රයක්මයි කතා කරන්නේ. හැබැයි ලෝකයේ සාරය කියලා අල්ලගත්ත වෙලාවේ මොනවද කතා කළේ කියලා ඔබ දන්නවා. හැබැයි දැන් මේ දෘෂ්ටිය නිදහස් වුණා ඔන්න මාර්ගයේ වැඩෙනවා. දැන් මොකද සම්මා වාචා වැඩෙනවා. සම්මා වාචා වැඩෙනකොට සිංහතුනි සම්මා සම්මන්තිය වැඩෙනවා. පානාතිපාතා පටිවිරතෝ හොති කියලා පානාතිපාතාවේ මෙන් එලා ඉන්නවා. මොනවට මම පාසත්තු බලන්නේ? මොනවට මම හිංසා වී මොනවාද? මොනවට මම මේ හිංසා පීඩා කරන්නේ මේ සත්වන්ට? මොනවට පල්ලේ අඳාගෙන ඉන්නේ? අදින් ආදානවා මොනවට මම අනුන්ගේ දේ ගන්නද? තමන්ගේ දේට තණ්හා කළා දුකයි නම් අනුන්ගේ දේ ගත්තට පස්සේ ඒකටත් දුකයි මටත් දුකයි ආයිසර. ඇයි මගේ කියලා අල්ලගත්තා නම් මම කියලා අල්ලගත්තා නම් ඒ අල්ලගත්ත හැම එකක් නිසා දුක කියනවා නම් දෙක දෙක තවෙ එකක හොරකම් කළා ඉතින් කියන්නේ ඒකත් මහ දුකක් මේ අන්තිම. අන්න එහෙම අවබෝධයකින් ඉන්නේ මේ කෙනා. එහෙනම් තව කෙනෙකුට ගිනි දෙන්න වැඩ කටයුතු කරන්නේ නැහැ මොකද අර සංකල්පනාව වෙනස් නිසා. හැම තිස්සෙම තියෙන දේත් අතහැරලා මිදින යන්නේ මෙයාගේ උත්සාහය තියෙන හැම තිස්සෙම. නෙක්ඛම් මෙමය හිතේ තියෙන. අමතක කරන්නේ සම්මා දිට්ඨියද බල සම්මා සංකල්පනාව තියෙන මෙයාට හැම තිස්සෙම. සම්මා වාචාව වෙනකොට සංකල්පනාව නැති වුණානේ. ඒ සංකල්පනාවෙන් තමයි නිරන්තරයෙන් ඉන්නේ. ඒක නිසා හැම තිස්සෙම ඒ අරමුණ වෙනවා තමයි ඔක්කොම එන්නේ. එහෙනම් කාමයේ වර්ධ වයසිරී මාදී වශයෙන් දේවල් නැති වෙන අය තමයි යගේ ජීවිතේ. ඔන්න සම්මා සම්බන්ධයේ වැඩෙනවා. ඊට පස්සේ සම්මා ආජීවයේ වැඩෙනවා. ඉදාවස වරිය ශාවකෝ මිච්ඡා ආජීවම් පහය සම්මා ආජීවයෙන් ජීවිකම් කප්පේති. ඔන්න වැඩෙනවා ඒ. මෙච්චර කල් මිච්ඡා ආජීවයෙන් ජීවත් වුණා. කාල දීර ජොලි කරන ජීවිතයක් ගත කළේ. දැන් එහෙම නෙමෙයි දැන් Brahmacharya අපූර්ණ කිරීම නිසා අවශ්‍ය මහා ආහාර ජීවිතයක් ගත කරනවා මේ කියන කෙනා. බලන්නකෝ ධර්මයේ විසින් ධර්මයේ පුරෝණ හැටි. ආය අමුතෙන් අලුතෙන් ගන්න දෙයක් තියෙනවා. ඊට පස්සේ මේ කියන කෙනා ඊට පස්සේ වීර්ය කරන්න පටන් ගන්නවා. අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පජහති. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පජහති. අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පජහති. උපන්නානං කුසලානං ධම්මානං අසම්මෝසාය දීවියෝ භාවාය හේතුල්ලාය භාවනාය පාරිපුරයාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පජහති. කොහෙද ධර්මයේ ඉන්නේ නැහිලා තියෙන්නේ? ඔය තියෙන්නේ වීර්යය. ඔබ අද මෙච්චර වෙලා මේ ඔබතුළු නූපන් කුසලයක් උපද්ද ගන්න නෙමෙයි ආවේ මෙතන. ඕකට නෙමෙයි වීර්යය වැඩිලි. මෙච්චර වෙලා හැංගිවිලා තිබිච්ච කුසලයක් නේද ඔය උපද්ද ගත්තේ? මෙච්චර වෙලා තිබිච්ච අකුසලයක් නේද ඔය යටපත් කරලා පහකලා දැන්? එහෙනම් යම් කිසි කුසලයක් උපද්ද ගත්තා නම් ඒ කුසලේ උපසම්පදා කරගන්න වැඩ පිළිවෙක නේද ඉන්නේ? ඒවට තමයි තින්ගෙන මේ වීර්ය නැගෙන්නේ. ඔය වීර්ය නැගෙන්නේ එනකොට තින්ගෙන සම්මා සතියටපත් වෙනවා. සම්මා සතියටපත් වෙනවා. කායේ කායානුපස්සී ආතාපි සම්පජානු සතිමා විනේනෝ කියවිච්ඡා දෝවන. ඔය ආදී වශයෙන් මේ හතර සතිපට්ඨානෙ වැඩෙන්න පටන් ගන්නවා. එකින් එක වැඩෙන විදිය මම දැන් කියන්න යන්නේ නැහැ. එහෙම නොතව පැය 10ක් විතර බණ කියන්නේ. හැබැයි කියන්න පුළුවන් ඕන කෙනෙක් කිව්වොත් කියලා පෙන්නන්න. ඒකයි මම කියන්නේ ඔය නිවන නැහැ කියලා කියන හැට එන්න කියලා. තර්ක කරන්න නෙමෙයි මම නිවන පෙන්නන්න නිවන පෙන්නලා මම අයින් වෙන්න. එච්චරයි. ඒ ආයත් එක මම තර්ක කරන්න යනවා නෙමෙයි. මේ මිනිසුන් අමාරුයි දන්න හොඳ නැහැ. මේ වචන පත විතරක් නෙමෙයි මේක. මේ දේවල් අපිටම ක්‍රියාත්මක වෙනවා. ඒකයි කියන්නේ. ඊට පස්සේ සම්මා සමාධිය නැගෙනවා. සවිතක්කං සවිචාරං සමාජිතං විවේකජං ප්‍රීතිසුඛං ප්‍රතමඥානං උපසම්පජ්ජ විහෙරති. ඔය තියෙන ප්‍රතම ඥානෙත් නැගිලා එනවා. හැබැයි ආර්ය ප්‍රතම ඥානෙ නැගිනේ. නිකන් පදවලට නැගින ප්‍රතම ඥානෙ නෙමෙයි. ආර්ය ප්‍රතම ඥානෙ නැගිනේ. සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුඛං කියන ඔය ප්‍රීතිය සුඛය ආර්ය ප්‍රත්‍යෙන් නැගිලා එන්නේ. ඒව විග්‍රහ කරලා තියෙනවා දේශනාවල ඉදිරි විග්‍රහ කරන්න. එහෙනම් ආයි කොහෙද ධර්ම විනය වෙහිලා තියෙනවා කියලා කියන්නේ. ඔය තියෙන ආර්ය විනය ප්‍රතම ඥානෙ. අවිතක්කං අවිතාරං සමාධි ජම් ප්‍රීතිසුඛං ဒုတိය ඥාන උපසම්පජ්ජ විහෙරති. ප්‍රීතියච විරාගා උපේක්ඛෝච විහෙරති සුඛංච කායන පරිණංවේදී යන්තං හරි ආචික්කන්දී උපේක්ඛෝ සතිමාසුක විහාරේති තතිය ඥාන උපසම්පජ්ජ විහෙරති. දුක්ඛස්සජ පහනා සුඛස්සජ පහනා කුබ්බේව සෝමනස දෝමනසාලං අත්තංගම අදුක්ඛං අසුඛං උපේක්ඛා සති පාරිසුද්ධින් තතිය චතුත්ථ ඥාන උපසම්පජ්ජ විහෙරති. ඔය තියෙන්නේ කිමුද චතුත්ථ ඥානේ ඥානංග ලක්ෂණ විග්‍රහ කළ බුදුහාමරි. එහෙනම් කවුද කියන්නේ දැන් ඒව නැහැ කියලා? තමන්ට වීර්ය වඩන්න තියෙන වීර්ය වඩනකොට මේව බැවිලා ඒ මොකද්ද මේ කියලා තියෙන බුදුහාමුදුරුවෝ. ඒ කියන ක්‍රමවේදයට කරලා බලන්න. ඔන්න සම්මා සමාධිය වැඩුණා. සම්මා සමාධිය වැඩනකොට තියෙන කරුණ වටක් සම්පූර්ණයි. තව දෙකයි වැඩෙන්න තියෙන්නේ. සම්මා ඥාන සම්මා විමුක්ති ලැබුණා. දසහංගෙහි සමන්නාගතෝ අරහති උච්චති කියන අරිහතුන් වහන්සේ ලෝකෙට බිහි වෙනවා. එහෙනම් මේ සෝතාපන්න ඵලයේ ඉඳලා බලන්නකො නිවනට යන මඟ තියෙන හැටි. ඔය එකින් එක විග්‍රහ කරන්න පුළුවන් එක කර්මයක් අරගෙන පැය තුනක් විතර වුණා. ඉතින් මහා සාර ධර්මස්කන්ධයක් මේ ලෝකේ තියෙන්නේ. මේක වැහුණයි කියලා කියන්නේ කොහොමද? ඒකයි මම කියන්නේ. පසුබට වෙන්න එපා එක මොහොතක්. ඔබ අහන ඕනේ ප්‍රශ්නෙකට උත්තරයක් තියෙනවා. උත්තර නොදී ඉඳලා තියෙනවද? මේ මෙතන ඉන්න කාලය තිස්ස ධර්මය අසුර විසුර කරව පිළිස අපිත් එක්ක. ඔබ මොකක් හරි ප්‍රශ්නයක් අහුණා නම් ඒහාව ප්‍රශ්නෙට උත්තරයක් තියෙනවා. මේ බුද්ධ ධර්මයේ තුන. මේ න්‍යාය ධර්මය අවබෝධ කරගන්න විතරයි ඕනේ. න්‍යාය ධර්මය අවබෝධ කරගත්තා නම් ඕන එකක් විස්තර විග්‍රහ කරගන්න පුළුවන්. එහෙනම් ඔබ අනාථ වෙලා නැහැ. ඔබ සසර ගමනේ අනාථ වෙලා තියෙන සම්බුද්ධ ශාසනය තුන අනාථ වෙලා නැහැ. සසර ගමනේ නම් අනාථේ. මේකෙන් මිදෙන්න ඕනේ කොහොම හරි අනාථ නාථයන් වහන්සේගේ සම්ධර්මය අරගෙන ඉවරද? නැත්නම් ඉතින් අපරාද. දැන් ඔයත් එක්කම මම තව දෙයක් ඔබට දෙන්න. මේ මේක හරිය වැදගත් කාරණාවක්. තින්නදින හොඳට බලන්න තින්නදින අපි මේ ලෝකෙට ඇලෙන්නේ ඇයි කියලා. අපි මේ සංසාරේ යන්නේ ඇයි? මොකක් නිසාද මේ සංසාරේ යන්නේ අපි? ඇයි අපි මේකේ නිදහස් වෙන කට කරන්නේ නැත්තේ? දැන් ඔබ ඔක්කොම කරුණු කාරණා දැනගත්තනේ. දැන් මට කියන්නේ ඇයි අපි මේකේ යන්නේ නැත්තේ? ආස්වාද නිසා. අපි මේ යන්නේ නැත්තේ මේ ලෝකේ මේ ලෝකේ ආස්වාද නිසා. බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා කරුණු දෙකක්. අන්න ඒක හොඳට විස්තර විග්‍රහ කරගන්න. එක තැනක උන්වහන්සේ කියනවා දුක්ඛෝ ලෝකේ පටිච්චිතා. මේ ලෝකයේ දුක මත පිහිටලා තියෙනවා. තව දැනගෙන තියෙනවා ආස්වාදේ ආස්වාදේ විදිහට දැක ගන්න ඕනේ. ආස්වාදේ කියන එකක් තියෙනවා ලෝකේ. දැන් ඕක බැලුවට පස්සේ පරස්පර විරෝධී නේද? එකක් දුක ලෝකයේ මත පිහිටලා තියෙනවා. මේ දුක මත ලෝකයේ පිහිටලා තියෙනවා. අනිත් පැත්තෙන් කියනවා ආස්වාදේ කියන එකකුත් තියෙනවා. එහෙනම් ඔය දෙක ගත්තට පස්සේ මේකෙදි හොඳ ආකාරවම තේරෙන දෙයක් තියෙනවා. මගේ ශාස්ත්‍රඥ වහන්සේ කවදාකවත් එකට එක නොගැලපෙන වචන කතා කරන්නේ නැහැ. එහෙනම් දැන් මම ඔබට ඔප්පු කරලා පෙන්නනවා මගේ ශාස්ත්‍රඥ වහන්සේ ඇත්ත කිව්වේ කියලා. ආස්වාදයේ අන්න ආස්වාදයේ හොඳ ආකාරව දැනගන්න. ඔය අපේ තරුණ කෙනෙක් හරි ආසයි ආස්වාදයේ. හැමදෙස්සෙම ආස්වාදී දවිපත් පස්සේ යන ක්‍රමයේදීත් තමයි තියෙන්නේ. හැබැයි ආස්වාදයේ විදිහට හරියට දැකගත්තා නම් පිටින් ඔය ද්‍රවිපත් වලට පයින් ගහලා දානවා. ආස්වාදයේ විදිහට දැකගන්න. හැබැයි මේ බණ අහනකොට හරි පරිස්සම් වෙන පිටින් ඔබට කොයි වෙලාවෙ අතෑරෙයිද දන්නේ නැහැ. අතෑරෙච්චකම ඔබට තියෙන්නේ අපි හාමුදුරුවෝ හම් වෙන්නේ ගිහින්. නේද අපි හාමුදුරුවෝ? අත ඇරිච්ච ගමන් ඕක තමයි වෙන්නේ. හීලානේ අපේ හාමුදුරනේ අපිට මේ අවස්ථාව උදා කර දෙන්න. අපිව පැවිදි කරන්න අපිට අවවාද කරන්න නිවන් දැකේ. ඔන්න ඔය අවස්ථාව උදා කරනවම තමයි. ආස්වාදය කියන්නේ මොකද්ද කියලා දැකගන්න තියෙනකම්. මෙන්න බලන්න වෙනදේ. මේ ෆෝන් එකක් මට නැත්තම්. මට මේ ෆෝන් එක නැතුණාම මේ ෆෝන් එක ගැන හැම මිනිස්සෙක මාස්ටර් කතා කරනවා. මේ ෆෝන් එක හරි හොඳයි, ඔහොම නෙමෙයි, ඕක මෙහෙමයි, මෙහෙමයි, මෙහෙමයි කිය කී මගේ ඔළුවට ගිනි ගෙඩි දානවා. ගිනි ගෙඩි දාලා තියෙන මේ ෆෝන් එක දැක්ක වෙලේ ඉඳලා දැන් මාව කෙලෙන්න පටන් ගත්තා. මේ වෙන්නේ තියෙන ඌණ පූර්ණය. මට නැති එකක්. මේ ඌණතාවයකින් කෙලෙද්දි ඒ ඌණතාවයේ මම පෙලි පෙලි යනවා. ඒ පෙලි පෙලි යනකොට තියෙන ඒක යම් අවස්ථාවක මට හම්බුණා නම් මොකද වෙන්නේ? අර පෙලීමෙන් නිදහස් වෙනවා මම. ඔන්න ඒ පෙලීමෙන් නිදහස් වීම තමයි තේරුම් ගන්න ආස්වාදය කියන්නේ. ඒකයි මේ ෆෝන් එක ගත්තහම ඔබට හරිය ආස්වාදයි. හැබැයි මට අවතක් කරන්න එපා මේ ෆෝන් එක ගත්තා නම් ඔබ ගන්නෙ මගේ කියලා නේද? මගේ කියලා ගත්ත එක මම මොකද වෙන්නේ? අර දුක් තුනෙන් පහර ගහන්න පටන් ගන්නව නේද? කොහේද ඔබට නිදහස වෙන්නේ? එහෙනම් මේ ෆෝන් එක නිසාම මෙච්චර මේවා පෙලි පෙලි නේද හිතේ? එහෙනම් ආස්වාදයේ කොහෙන්ද ආවේ? මේ පෙලීමෙන් නිදහස් වෙච්ච නිසා නේද? හොඳට තවම උදාහරණයක් කියන්න හොඳට අවබෝධයට ගන්න. ඔබ දැඩි අවුරස්නියක ඉන්නවා. අවුවේ පිච්චි පිච්චි ඉන්නකොට ඔබ පෙලෙනවද නැද්ද? පෙලිලා මහා පෙලිල්ලකින් කෙලෙද්දි. ඔන්න ඔබගේ බොස් කියනවා. ඔබගේ ස්වාමියා කියනවා. හා දැන් අතුරට කියලා AC එක ගාවට එලා ඉන්න. දැන් මොකද වෙන්නේ කියන්නේ? AC එක යන දාපු ගමන් මොකද වෙන්නේ? ආස්වාදයි නේද? ඔය ආස්වාදේ ආවේ කොහොමද නේද? මේ පෙලීම නිසා නේද? එහෙනම් ඔන්නෝක ඉන්නකොට පෙලීම අඩු වෙවි යනකොට මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ආස්වාදේ හරි ආස්වාදයි. හැබැයි මේ ස්වාමියා කිව්වොත් මේ මොහොම පිටන් හැදේ හෙලෙන්නේ නැතුව කියලා. දැන් ආයි මොකද වෙන්නේ? දැන් ආයි මොකද වෙන්නේ? දැන් ටික කටකට කරලා යාල ගහන්නේ මටන් ගන්න ඕනේ නේද ඒක ඉතන. දැන් ආයි ආස්වාදද? නෑ ආයි කෙලෙනවා. එහෙනම් පිළිගනි ආස්වාදය කියලා කියන්නේ මොකටද? යම් පිළීමක් ඇද්ද ඒකෙන් නිදහස් වෙන මොහොත තමයි තේගතුනි ආස්වාදයේ. අම්මා පොලේ ගිහිල්ලා බර බඩු මඩු දෙකක් අරගෙන එනවා. ඇවිල්ලා බස් හෝල්ඩ් එකෙන් බැහැලා අම්මා බඩු මඩු දෙක අරස්සගෙන අමාරුවෙන් ගේ ඇතුළට ඇවිල්ලා බඩු මඩු දෙක තියලා අම්මෝ නිවන් දැක්කා වගේ හිතේ කියලා කියනවා. ඔහොද නැද්ද? අම්මට තව පාරක් නිවන් දක්වන්න ඕනේ පුත්‍රයෙක් මොකද්ද කරන්න ඕනේ? අර ආස්වාදයේ අම්මට ආයෙ දෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? අම්මා බයිසිකලෙත් නංගගේ නම් එන්නක මම ඔයාට ඔයිට වඩා තව ටිකක් වැඩිපුර ආස්වාද දෙන්නම් කියලා බස් හෝල් දෙකක් එහාට තදලා ගිහලා තියෙන ආවෝ කරන් ඉන්නකෝ මේ දැන් මගේ අම්මා. දැන් ගෙනල්ලා තියන්නේ දැන් ආස්වාද ඩබල් නේද අපේ. දැන් බලන්න තියෙන්නේ මේ ආස්වාද කියන්නේ වැදගත්ද? මේ අපිව මුලාවටපත් වෙන්නේ මෙන්න මේ වෙලේ. පොඩ්ඩක් ඔක හිතලා බලන්න. මේක ජීවිතේට අරගෙන බලන්න. ජීවිතේ හැම තැනකම දාන්න බලන්න තියෙන්නේ ඔබට ආස්වාද ආවෝ වෙන්නේ නේද කියලා. ඌන පූර්ණයක් තියෙන දනාවේ තමයි ආස්වාද ආවේ. තමන් යමක් නිසා දෙලෙදී ඒ දෙලීමේ නිසා තැනකටයි ආස්වාද ආවේ. හොද්දට බලන්න මේ කියන දේ. ඔබට ඔලුවකක් කොමක් හැදිච්ච වෙලාවක පෙනඩෝල් පිටි දෙකක් බීලා ටික වෙලාවක් යනකොට ඔබ කියනවා අම්මෝ නිවන් දැක්කා වගේ කියලා. කියනවද නැද්ද? ඉතින් මේ විදිහට දැනුත් ඔබට ඔලුවකක් කොහොමද? ඉතින් දැනුත් එහෙනම් නිවන් දැක්කා වගේ තියෙන්නේ. ඇයි දැනුත් නිවන් දැක්කා වගේ නැත්තේ? එහෙනම් දැන් දැන් ආස්වාදයක් නැත්තේ. එහෙනම් ආස්වාදේ වෙන්නේ කොයි වෙලාවකද කියන්නේ? ආස්වාදයක් ඇති වෙන්නේ අන්නර වෙලාවට. හොඳට බලන්න යමක් පෙළීමෙන් ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඒ පෙළීමෙන් විදහස් වෙන මොහොතේ තමයි ආස්වාදයේ කියන එක දැනෙන්නේ. දැන් මම මගේ සාස්ත්‍රුන් වහන්සේ කියපු වචනේ බොරු නෙවෙයි බව පෙන්වන්නෙත්. ඇයි? මේ මුළු ලෝකෙම දුකම තියෙනවා කියලා කිව්වා මේ ආස්වාදයක් තියෙනවා කියලා කිව්වා මම පෙන්වන්නම් ඒක. ප්‍රස්තාරයක් අඳින්න මේක. ප්‍රස්තාරයක් අඳින්න. මේ ප්‍රස්තාරය අඳින්න තියෙන්නේ ඔන්න මම ගත්තා මේ මෙතන තමයි බිඳුව. මේ බිඳුවෙන් උඩ දුක බිඳුවෙන් යට සැප. දැන් මේ ප්‍රස්තාරය අඳින්න. හරි බිඳුවෙන් උඩ දුක බිඳුවෙන් යට සැප. ඔන්න දැන් මොකද වෙන්නේ? අර අවුවේ මනුස්සයා ගමන. දැන් අර අවුවේ මනුස්සයා අවු ශාස්ත්‍රකේ දේලි දේලි දේලි දේලි ඉඳද්දි මොකද වෙන්නේ? මේ ප්‍රස්තාරය උඩට යනවා නේද? මේක පිංගුදුනි වක්‍රයක්. මේක මේ දිග ලයින් එකක් නෙමෙයි. දිග ලයින් එකක් නෙමෙයි පිංගුදුනි මේක වක්‍රයක්. එතකොට මොකද වෙන්නේ මේ වක්‍රේ? මේක දිග දිගටම දැන් උඩට යනවා උඩට යනවා උඩට යනවා උඩට යනවා උඩට යනවා. දැන් දෙලි දෙලි ඉන්නේ අර එළිය අවුලේ. දැන් එක පාරට මේ මනුස්සයා එනවා AC එක ගාවට. AC එක ගාවට ගිහම මොකද වෙන්නේ? මේ දෙලීමේ දැනු ප්‍රස්තාර දැන් ටික ටික ටික ටික පල්ලෙහාට යනවා. ඒ පල්ලෙහාට යන්නේ ආස්වාදයෙන් නේද? ආස්වාදයෙන් ආස්වාදයෙන් ආස්වාදයෙන් තින්ගෙනි. ඔය දෙලීමෙන් නිදහස් වෙනකොටම ආස්වාදයෙන් නිදහස් වෙනව නේද? තවදුරටත් ඔක ඉස්සරහා හිටියොත් එහෙම නිවිදෙන බිඳුවෙන් පල්ලෙහාට යනවද? බිඳුවෙන් පල්ලෙහාට යනවද ඔක? යනවා. බින්දේ පල්ලෙහාට යනවද? කවුරුරුලත් අර AC එක ඉස්සරහ හිටියොත් එහෙම නෑ. ආයේ හේතලේ කට කට ගාලා ගහින්න ගන්නවා. දැන් මොකද වෙන්නේ? ආයතරයක් මේක උඩට යනවා. ඔබ හොඳ තිබහෙන් ඉන්න වෙලාවට තිබහ වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න මේක කොහෙටද යන්නේ? උඩට යන්නේ. ඔබ කියනවා රජුරුවන්ට අනේ රජුගෙන් මට වතුර ඕනේ. රජුගෙන්ට කේන්ති යනවා. හරි. වතුර බැරල් එකක් ගෙනාවා. දැන් දීයා පළවෙනි වතුර කෝපි බොනකොට නිකන් දිව්‍ය සැප ලැබෙනවා වගේ නේද? ඇයි අර මහා පෙළීමේ පොඩ්ඩක් නිදහස් වුණා. තව වතුර බින්දුවක් බිව්වා ඊටක නිදහස් වුණා. අර තෙවීම දුරු වෙනකොට පින්වදනි මෙතනින් හර තවදුරටත් ආස්වාදද නැහැ. දැන් මොකද වෙන්නේ? රජු රෝහින බියතා. තව බිය. ඉල්ලුවනේ දැන් මොකද කරන්නේ? දැන් වතුර බොන්න මෙතන වෙලා හබනේ ඉන්න. දැන් මොකද වෙන්නේ? දැන් ආයි කොහෙද මේක බින්දුවෙන් පල්ලයට යයි. යයිද? නැහැ. කොහෙද යන්නේ? ආයි උඩට යනවා. එහෙනම් පින්වදනි මේ බින්දුවෙන් පල්ලයට කොයි වෙලාවටද යන්නේ? යනවද කොයි වෙලාවෙ? ඔබට හොඳම විශ්වාසද? කතා කරන්නේ. බින්දුවෙන් පල්ලෙහාට යනවද කොයි වෙලාවෙ? නෑ. එහෙනම් දැන් මගේ සාස්තුන් වහන්සේ කියපු වචනේ විශ්වාසද? එහෙනම් මේ ලෝකයේ දුක මත නෙමෙද තියෙන්නේ? එහෙනම් ඔබට මායාවක් නෙමෙද පෙන්නන්නේ? ආස්වාද මරගුලක් නෙමෙද? තාත්තා හිම් වෙන ටොක්කක් අයිනවා. අම්මා ඔහුගේ තෙල් ගන්නවා. තෙල් ගන්නකොට පුදුම ආස්වාදයි. නිකන් ඔහුගේ තෙල් ගන්නවා වගේ නෙමෙයි ටොක්කක් කෑව තෙල් ගන්නවා. ඔය සැපේ ආයි ගන්නවල මොකද කරන්නේ? තව ටොක්කක් ගන්නවා. ටොක දෙකක් කෑවනම් දෙපාරක් කෙරෙන්න ආස්වාද ගන්න පුළුවන්. එහෙම නේද තියෙන්නේ. මේ අතේ දඩේ ඇත්තේ කියලා කහන එක, ওই දඩේ ආස්වාදයේ තව දැනකින් ගන්න ඕන නම් මොකද කරන්නේ? මේක ඉස්ම ටිකක් අරගෙන මේක ගාගෙන මෙතන හදා ගන්න ඕනේ. දැන් ඒක දඩ දෙකම කහ කහ ගන්න පුළුවන් නේද ආස්වාද? හොඳට හිතලා බලන්න. මේ දඩයක් නැදේ දැන කැවුවට ආස්වාදයක් නැහැ නේද? එහෙනම් මේ ආස්වාද මරගුල හොඳට තේරුම් ගන්න. මේ සසරේ ඔබ අරන් යන්නේ ආස්වාද මරගුල පෙන්නතේ. ඕක හරියට තේරුම් ගන්න නම් හෘදයාංගමේ අත්ංගමේ ආස්වාද ආදීන විනිසාරණේ හරියට අඳුනගෙන දැක ගන්න. ඔය ආස්වාදේ හරියට දැකගත්තේ නැත්නම් පිටිගෙදර මුලාවට වැටෙනවා මේ ලෝකේ දේවල් හරි සාරය කියලා. එක දෙයක් මට දෙන්නන්න දැන් ඔබ සාරය. දුකෙන් තොර වෙච්ච එක මොහොතක් මට දෙන්න. ඔය ධ්‍යාන සෝයත් ඔච්චර තමයි දෙන්නේ. පෙළීමකින් නිදහස් වෙනකොට තමයි ඔය කියන සෝයේ කියන එක දැනෙන්නේ. එහෙනම් එකම එක සෝයයි මේ ලෝකේ තියෙන්නේ මොකද? නිවන නිවන නිවන. ඒක දැන් සෝයක් විදියට නෙමෙයි පනවන්න තියෙන එක අසංකතය. ඒක එකකින් විදිහට එතන සෝයක් නේ. එතන සෝයක් නෙමෙයි තියෙන්නේ. එතන අසංකතයක් තියෙන්නේ. ඒ කියන්නේ එහෙම මේ එතනටපත් වුණාට පස්සේ දුකින් නිදහස්. සහ මුලින්ම දුකින් නිදහස් වීම තමයි අපිට පනවන්න වෙන්නේ මොකක් කියලා? නිවන හෙවත් සැපේ කියන. මෙලෙකට පනවන්න නෑ. එහෙනම් දැන් ඔබට තේින්නත් තියෙන්නේ මේ ලෝකේ මොන තරම් රසාරද කියලා. මේ බලන ආස්වාද මර උගුලේ පැටලෙලා මේ යන ගමන හත් දෙන්නේ. දැන් මට කියන්න ඕක දිව්‍ය ලෝකේ යන්න ඕනේද? බලන්න මිනිස්සු මුලා කරන හැටි මිනිස්සු. පින්වතුනි නිවන් දකින්න උත්සාහ කරන බැරිව දිව්‍ය ලෝකේ යන්න එක වෙන දෙයක්. දිව්‍ය ලෝකේ පතාගෙන වැඩ කරන්නේ. ඒක හරියට මෙන්න මේ වගේ දෙයක්. රජුරෝ නියම කරනවා කසපාරවල් 10ක් ගහපම් මූට කියලා. වදකයා කියනවා ඉල්ලීමක් කළොත් ඒ ඉල්ලන ගාන විතරයි මං ගහන්නේ. ඔබ ඉල්ලපන්කෝ. දැන් ඔබ කීයක්ද ඉල්ලන්නේ? ඔබ කීයක්ද ඉල්ලන්නේ? බිඳුවක්. නේද? ඔබ බිඳුවක් නේද ඉල්ලන්නේ? එහෙනම් පින්වතුනි නිවන් දකින එක තියාගෙන දිව්‍ය ලෝක යන පතනවා කියන්නේ අරක කිව්වහම මේක කියනවා අනේ මට 10ක් ගහන්න එපා 8ක් ගහන්න බැරිද? එහෙම ඒ වෙලාවේ අහනගෙන අගෙන ඔබට මොකද්ද හිතෙන්නේ පින්වතුනි? මූණම්මහා මෝඩේ. එහෙනම් පින්වතුනි ඔබත් කනනාදී ඉස්සරහට ගිහිල්ලා පොඩ්ඩක් බලන්න දිව්‍ය ලෝක යන්නේ මූණා කියනයි. මුණ මහ මෝඩේ කියලා නෙමෙයිද කියන්නේ ඉතින්. ඒක නිසා අපි හිතන්නේ වීරය වඩන නිවන් දකින. අමතර ඵලයක් ඉදිර දිව්‍ය ලෝකයේ. ඒ දිව්‍ය ලෝකේ යත් එතන ඉහළ නිවන් දකින වැඩ පිළිවෙල තමයි යෙදෙන්නේ. ඔය පින් කර කර දිව්‍ය ලෝකේ යන්න හදන අය එතනට ගිහිල්ලා නිවන් දකින්න හදන්නේ නැහැ. ඒක ඉර හතරත් ඇදීම විශ්වාසයි. එතනට ගිහිල්ලා නිවන් දකින්න මේ හදන්නේ කම්සුවේදීදී ඉන්න. ඇයි දිව්‍ය ලෝකයක් උපාදාන කරගෙන යන්නේ? ඔක්කොම පින් කරන්නේ දිව්‍ය ලෝකයේ සැප කියලා ගැක් හොයාගෙන යනවා. ඉතින් ඒක කොහෙද ලැබෙන්නේ? ඒක කොහෙවත් ලැබෙන්නේ නැහැ. මිනිගලගේ දිව්‍ය ලෝකේ සැප තියෙනවා නම් ඒ තියෙන්නත් ඕනේ ওই જાති ආස්වාද නෙමෙයි. ওই જા දැන් ඔබ නිදාගන්න දෙත්තේ සැප කොයි වෙලාවටද? ඒ නිදාගන්න යන මොහොතේ විතරයි නේද? කැමරාවක් හයි කරන්න බලන්න ඔබ නිදාගෙන ඉන්න හැටි. රෑ එළි වෙනකන් නිදාගෙන ඉන්න හැටි ඔබට වහගොන්න හිතේ. ඇයි? මේ අතර ටිකක් ඉන්නවා ඊට පස්සේ අනිත් පැත්ත හැරෙනවා කියලා පෙරා ගන්නවා හීනෙන් ගොරවනවා අර ඔක්කොම කරනවා ආයි එකපාරට නැගිටිනවා ආයි නිදා ගන්නවා බලන්න හොදද? ඇයි මේ පෙළෙනවා? මේකදී මොහොතක් මොහොතක් නෑර ඔබ පෙළෙනවා. මේ අත මෙහෙම තියන් ඉන්න බෑ ටික වෙලා කරනකොට පෙළෙනවා. ඒක නිසා පෙළිලා පෙළිලා පෙළිලා ගියාම මෙහෙම ගන්නකොට පුදුම ආස්වාදයි. දැන් මෙහෙම මේ ආස්වාද දැන් ආයි දැන් ආයි පෙළෙනවා. ඉතින් ආයි මෙහෙම තියාගන්න නැ දිව්‍ය ලෝකෙ ගියම ඔගේ නිදහස් වේද? බ්‍රහ්ම ලෝකෙ ගියම ඔගේ නිදහස් වේද? පොඩ්ඩක් හිතර බලන්න. ඒකයි මම ඔබට කියන්නේ. මම කරුණ කියන ඔබට බල කරනව නෙමෙයි. යථාර්ථවත් කරුණ පැහැදිලි කරලා දෙනවා කියන්නේ මේ නිවන් මාර්ගය තියෙන වෙලාවදී ඒක කරගන්න. ඉහකේ තැහෙනකන් ඉන්න එපා තරණ දරුවනේ. නුඹලගේ කාලෙනේ තියෙන නුඹලට මේක කරලා ඉවර කරගන්න පුළුවන්. ශක්තිය වීර්යය වඩන්න. තරුණ තරුණියන්ට අවස්ථාවක් තියෙනවා මේක ගල ඉවර කරගන්න. මොකද මේ කාලේ දෙවියන් මහරහතන් වහන්සේලා දී වෙන කාලයක්. ඔබ දන්නවනේ 26 වෙනිදා රුවන්වැලි සෑය මහා සාර පූජාවක් තියෙනවා. පුළුවන් අය ඊට සම්බන්ධ වෙනවා. මමවත් දන්නේ කවුද කරන්නේ කියලා. ඒකයි මම කියන්නේ. කවුරු කළත් ප්‍රශ්නයක් නැහැ නේද ඉතින්. ප්‍රාර්ථනාව මොකද? මේ මිහි මණ්ඩලතත් මත ලක්ෂ ගණනින් මහරහතන් වහන්සේලා බිහි වේවා කියලා මහා සාර අධිෂ්ඨානය පූජාවක් කරනවා. නොයිනුලේ සියලු දේ හදලා මම හිතන අවුරුද්දක විදිහට මේ කිරිස ලකලයක් තියෙනවා ඒකට. නොයිනුලේ සියලු දේ හදලා. ඉතින් පොඩ්ඩක් හිතන්න මේ විදිහට මේ කියන කරුණ. මේ ඒ වගේ තැන්වලට ගිහින් සම්බන්ධ වෙන්න. ආ ඒවට සම්බන්ධ වෙන්නේ මේ අප මේ මේ පුද්ගලින් අපිට කියන නෑ මේවා දේශනාවල කියන්න කියලා. මේ විදිහට මේක යුතුයකමන්නේ අම්මට සලකන්න කියන එක කවුරු කියලා දෙන්න ඕනේ කාටද? මේ මහරහතන් වහන්සේලගේ ලොකු අනුපාඩුවක් අපිට තියෙන්නේ. උන්වහන්සේලා කීප නමක් ලෝකෙ වැඩ ඉන්නවා ඇති. දෙන්නා ලස්සගන්නේ බිහි වුණොත් ඉංග්‍රීසි ආයේ මේ මේ මේ ලංකාද්වීපයේ කියන එක ආයේ මේ බුද්ධ රාජ්‍ය බවට පත් වෙනවනේ. නිකන් ශ්‍රීලංකාවේ පිටිපස ගහුවට හරියන්නේ නැහැ. ශ්‍රී ලංකාව බුදුන්ගේ මත බුද්ධ රාජ්‍යයයි කියලා. කසිපුණේ කියන්නේ ඉන්නේ. අරක පිටිපස ගහගෙන. එහෙම නැතුව වෙන්නේ නැහැ. මේ ඇත්ත බුද්ධ රාජ්‍යයක් ලෝකෙ බිහි වෙන්නේ නැහැ. ඒ බුද්ධ රාජ්‍ය බිහි වෙන නම් දෙන්නේ ඔබතුලින් අරිහතන් වහන්සේලා බිහි වෙනවා. අරිහතන් වහන්සේලා මේ ඉම්පෝට් කරන්නේ නැහැ කොහෙන්වත්. අරිහතන් වහන්සේලා ඉන්දියාවෙන් ආනයනය කරනවද? චීනෙන් ආනයනය කරනවද? උඩින් වැටෙනවද? නැහැ. අරිහතන් වහන්සේ බිහි වෙන්නේ ඔබතුලින්. මේ මහ යතිවරය තුලින්. එහෙනම් සියලු දෙනා කරන්නේ වීරිය වැඩ දෙක මේක කරගන්න. ඒ මහ වීරියවන්තයෝ ප්‍රඥාවන්තයෝ ශ්‍රද්ධාවන්තයෝ මේක කරගන්නවා. මේ කරන විදිහ දේශනා කරන්න පුළුවන් වීරිය දෙන්න වීරිය වීරිය උදෙසා කරුණු කියන්න පුළුවන්. වීරිය වඩාගෙන මේක කරගන්න එක ඔබතුල තියෙන දෙයක්. මේ ගිහිලා හෝ පැවිදි වෙලා හෝ දෙන්නේ කරන්නේ මේක කරන්න පටන් ගන්න අද අද. ඒ ලෝකේ තියෙන අසාරත්වේ නිරන්තරයෙන් දකින්න. ඔය සාරයි සාරයි කියන උඩ පැන පැන ඉන්නේ කාලාගේ මේ මොන සාරයක්ද කියලා දැකලා බලන්න. ඔය ටික දැකලා කොහොමද මේ මේ අද්දැයි මේක ගැලවර කරගන්න උත්සාහ කරන්නේ මේ විදිහට නැත්තම් ඉතින් මහා අපරාධයක් ඔබ කරගන්න. මට නම් ඒකමයි තේරෙන්නේ. අපරාධේ සමහර මිනිසුන්ගේ මනුස්සත්වයක් ලැබුණේ. මොකද උන් බල්ලන්ට වඩා දෙයක් කරන්නේ. eating drinking sleeping and having sex. ඒකින් කනවා බොනවා නිදා ගන්නවා ලිංගිකව හැතිරෙනවා. ඔය ටික බල්ලොත් කරන්නේ නැද්ද? එහෙනම් බල්ලන්ට කරන්න බැරි අපිට කරන්න පුළුවන් එක දෙයයි තියෙන්නේ. ඒ මොකද්ද? නිවන් දකින්න එක, මාර්ගඵල ලබන එක. එකම බල්ලෙක් ඉන්නවද මාර්ගඵල ලබපු? නෑ. එහෙනම් බල්ලන්ට මාර්ගඵල ලබන්න බෑ. මාර්ගඵල ලබන්න පුළුවන් අපිට දෙවියන්ට, බ්‍රහ්මයන්ට මේ පිළිසෙට විතරයි. එහෙනම් මේ බල්ලන්ට වඩා දෙයක් කරන්න ඕනේ මේ ලෝකේ. බල්ල හොයාගෙන කනවා ඔබ හම්බ කරගෙන කනවා. හොයාගෙන කෑමයි හම්බ කරගෙන කෑම දෙකේ මහ ලොකු වෙනසක් නැහැ නේ. නිකන් හිතලා බලන්නකො. ඒ මනුස්ස ජීවිතයක් හම්බුනේ ওই ටිකටද කියලා. කන්න දෙන්න. එන්න. අඳින්න දෙන්න. ඔය ෂර්ට් කඩේ සම්බන්ධ ඉන්න ඕනේ නැද්ද? මේ මහ උත්සවයේ වඳින්නේ. කිසි කරදරයක් නැහැ. ධර්මය අවබෝධ කරන්නයි තියෙන්නේ. පුළුවන් තරම් ධර්මය අවබෝධ කර කර අවබෝධ කර කර ඉන්න මේ ගමනේ යන්න. යම් තැනකදී ඒ තනතාවට පස්සේ ඔබ ඔබේ ජීවිතේක මොහොතක්වත් ඉන්නේ නැහැ. ඒක නම් මට විශ්වාසයි. ඉන්න බෑ. මේක මහ කුණු ගොඩක් කියලා ඔබට වැටෙන්න වැටෙන්න ඔබට ඉන්න බෑ. එදාට වුණ අම්මා තාත්තා රණ්ඩු වෙන්න ගණිවවත් එක්ක. ඇයි උඹට තේරුණාට අපිට තේරුන්නේ නැහැ තාම. අපිට තේරෙන්නකම් උඹත් හිටහන්. ওই මතේ සමහර දෙමාපියෝ ඉන්නේ. උඹ මෙච්චර කල් හැදුවේ අපි ඕක කරන්නද? හරි මොඩයි. දෙගොඩේ තමන්ගේ පුතා දොස්තර කෙනෙක් වුණා කියන්නද? අරිහතුන් වහන්සේ නමක් කියන්නද ඔබ කැමති? ඔබ හොඳ හිතන බලන්න. සාරිපුත්‍රයන් වහන්සේගේ අම්මව කොච්චර බුදුහාමුදුරන්ට බැන්නත් අභිමානයෙන් කතා කරන්නේ නැතුව ඇද්ද කඩපොළට ගිහිල්ලා. මිනිස්සු බුදුහාමුදුරන්ගේ ගුණ කියද්දී සාරිපුත්‍රයන් වහන්සේගේ ගුණ කියද්දී අම්ම කියන්නේ නැතුව ඇද්ද? හා ඒ මගේ ලොකු පුතා කියලා එන්නේ නැතුව ඇද්ද? මා අභිමානකින් කතා කරන්නේ. ඒකයි මේක තියෙන්නේ. ඒක නිසා මේ සියලු දෙනා එකතු වෙලා මේ මේ වැඩේ කරන්න උදානම් වෙයි. ඔය බෞද්ධත්වයේ උදා කරගන්න නාමික බෞද්ධයෝ වෙලා ඉන්නේ නැතුව. දවසින් දවස පටන් ගන්න පොඩ පොඩ පටන් ගන්න. මම කියන්නේ දඩෝන් ගාලා ඇවිල්ලා පැවිදි වෙන්න කියලා. ඒක මහා ලේසි වැඩක් නෙමෙයි. ඒ අවබෝධයටපත් වෙච්ච කෙනා ඉන්න තව දුරටත් ඉඳලා වැඩක් නෑ ඕකේ. හැබැයි අවබෝධ කරගන්න කල මොකද කරන්න ඕනේ? මේ මොහොතින් මොහත මොහොතින් මොහත අවබෝධ කරගන්න. හැම තැනම අවබෝධයක කරුණනේ තියෙන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන ලෝකේ තියෙන කම්ම නිවන් දකින්න පුළුවන්. ඇයි ඒකේ අනිත්‍ය දුක්ඛ අනත්ත බලන්න කියන උදාහරණ වේදනා කටේ. මේ අනිත්‍ය දුක්ඛ අනත්ත වශයෙන් දැකනක මේක මොන හරයක්ද මේක අතහැරලා දාන්න මේ හැඟීමම කටයුතු කරා. ඔබට වැටහිලා ඊට පස්සේ මේක මොනව අල්ලන්නද කියලා. ඊට පස්සේ ඔබට තේරෙන්නේ අනේ මේ ඇහැ තිබ්බත් එකයි මට දැතත් එකයි. මේ කන තිබ්බත් එකයි මට දැතත් එකයි. ඔය මත්තකටම ඔබේ. ඉතින් මේ විදිහට කරුණා සාධනා කරගන්න. එහෙනම් දෙගින්න බොහෝ වෙලාවක් සම්දහර මේ කතා කරන දැන් අපි මෙතනින් එහාට තව පොඩි කාරණාවක් තියෙනවා කරන්න. දැන් මම මේ බණ කියන්නේ කාටද? ධර්මයේ තේරුම් ගන්න පුළුවන්. දැන් මෙතනින් එහාදන්නේ ප්‍රඥා සාසනේ ඉවරයි. මේ වගේම මේ වහ යතිවරේ බණ කියලා මේක අහපු නැති පිළිපදපු නැති ඒවුන් ටිකක් ඉන්නවා දැන් අසුචික. දැන් එහෙනම් ඒකුණ්ඩ ප්‍රඥා ශාසනයෙන් බණ කියන වැඩක් නැහැ. එහෙනම් ඒකුණ්ඩ මහත් කරගන්න ඕනේ දෙයක්ද? කරුණා ශාසනයෙන් පින් අනුමෝදන් කරන්න ඕනේ. එක එක්කවත් ඔතන ඉන්න ඕනේ නැහැ පින් දෙන මේ මෝඩකමද මේ ඔතනට ගියේ. දැන් ඔබගෙන් කිරිසුකුත් ඔතනට යනවනේ. කොච්චර කිව්වත් මේවා අහන්න නැති කිරිත් ඉන්නවනේ. ආයි ගිහින්නම් ලෝකෙ උදා ගන්න මට්ටමට වැටෙනවනේ. එහෙනම් පින් දෙන මේ අභෞවේ තැන්වල ඉන්න 30-35 කරලා ඒකුන්ට පින් ටිකක් දීලා ඒකම ගොඩ ගන්න ඕනේ අපි. අර ඒ තැනකින් මිදිලා ගියා නම් කොහෙන් හරි තැනකින් ඉඳගෙන රුක්ත දේවතාවෙක් වෙනවා නම් සද්ධර්මයේ ටිකක් අහගත්තේ. අහගෙන සෝතාපන්න පරිව ලැබුණොත් ආයෙ උතන්ට වැටෙන්නේ නැහැ නේ කවදාවත්. ඒ වගේ දෙවිවදිනේ අමතක කරන්න බැරි කිරිසක් ඉන්නවා. මෙන්න මේක හොඳට මතක තියාගන්න. අපේ රටේ තිබ්බ මහා දරුණු යුද්ධයක් ඔබට මතකද? ඔය දරුණු යුද්ධ කරන්න අපේ කොල්ල කෙල්ල බැඳුනා යාවා මේකට මතකද? උන් මිනි මරුව මතකද? ඒ මිනි මරුව උන් දැන් මැරිලා මතකද? දැන් ඒක උන් අභාග්‍ය තැන්වල ඉන්නවා ඔබට තේරෙනවද ඒක? මිනි මරලා කොහොමද පින්වද මේ දීව ලෝකයන්නේ? එහෙනම් මිනි මරුව වැඩි හරියක් අභාග්‍ය තැන්වල නේද ඇත්තේ? ඔබට එහෙම වැටහෙන්නේ නැද්ද? එහෙනම් දැන් අපේ යුතුකමක් තියෙනවා නේද පින්වද මේ අය වැතරින් බේරගන්න? ඒ අපිට රට වේලා දුන්න ආගම වේලා දුන්න මේ බණ ටික කියන්න පුළුවන් අද ඒක නේද නැත්තම් පෙලෙනව නේද ඕගාර කොහෙද බෝම්බ බහින්ද කියලා. එහෙනම් මේ හැමදේම ආරක්ෂා කරලා දෙන මේ මහා මහ පිරිස. ඒ පිරිසෙන් කොටසක් අද අභාවයේ තැන්වල නම් ඉන්නේ. අපි කරන පිළින් ඒ අයව පෝෂණය කරේ නැත්තම් පිළින් අපි මහා අමනේ උනේ. බලන්න අපිට අමතක වෙච්ච හැටි ඒක. තරහ ගන්න එපා. අපිට අමතකුණා ඒ පිරිස. එහෙම කරන්න එපා. අද ඒ අය අභාග්‍ය තැන්වල ඉඳලා සාප කරනවා පින්වදින මේ රටට. උඹලා නිසා අපි මිනි මරලා අපි අද අභාග්‍ය තැන්වල ඉන්නේ. උඹලා අපිට පින් ටිකක් දෙන්න පින් කරලා. සාප කරනවා මේ රටට. එහෙම කරන්න එපා. අද ඉඳලා පින්වදින ඒ අයට පින් දෙන්න ඔබට පුළුවන් හැම වෙලාවෙම. මොකද ඔබ දෙන පින ඒ අයට අනුමෝදන් වෙන්න කැපයි. මොකද ඒ අය ඔය වැඩේ කරේ අපි හැමෝම දේරගන්න. එහෙනම් අපි දෙන පින ඒ අයට අනුමෝදන් වෙන්න පුළුවන්. ඒක නිසා අයව සිහිපත් කරන්න හැමතිස්සෙම මිතුරු සතුරු දෙගොල්ලොම සිහිපත් කරන්න. සතුරන්ව සිහිපත් කරන කිසි ප්‍රශ්නයක් නැහැ. උන්ට මේ පින ගන්න පුළුවන් නම් ඒකුණොත් මේක අරගෙන ඔතනින් වැඩිට යන්න කියලා. නැත්තම් මහා දහජරා අධ්‍යවෝල ඉපදිනා. ඔතනින් බල ලැබුණොත් එහෙම තින්නේ ඕකුන් ගිහිල්ලා අපේ ආණ්ඩු කරන මහා උත්තර පුතුමන්ව පාලනය කරන්න ගන්නවා ඊට පස්සේ. රට පාලනය කරන පිරිසම. දේසි පහසු වැඩක් නෙමෙයි. ඊට පස්සේ අපි පුද්ගලයන්ට බැන බැන ඉන්නවා නමුත් ඒකුන් තමයි ඒ අය මෙහෙවන්නේ අන්තිමට. ওই தත්ත්වය උදා කරන්නේ අපි. මොකද අපිට මහ බලයක් තියෙනවා. අපි මේ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක දරුවනේ. එහෙනම් මේ අපේ මේ අභාවයේ තැන්වල ඉන්න පිරිස් ගොඩ ගන්න පුළුවන් නේ අපිට. අනිත් අයට වඩා. අමතක වෙන එක නේ ප්‍රශ්නේ. එහෙනම් ඒක දිත්තේ කරා. ඊළඟට අමතක කරන්න එපා දෙකට මේ ත්‍රිපිටකය අපේ අතටපත් වෙච්ච හැටි. ඔය මාතලේ අල්ලෙන් විහාරයේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූප කළාම එන එකට ඕනි උනේ මේ ත්‍රිපිටකයේ පූජ්‍ය නඩු කළා දාන. මහරහතන් වහන්සේලා බිහි වෙන එක නවත්තන. හිතලා බලන්න තියෙන දේ සතුරු ආක්‍රමණය එද්දි මුළු පළාතටම තිබුණ එක ත්‍රිපිටකය එක පුස්තක පොතයි. ඕම සිවුරු වාසේ අනුගෙන දුවගෙන යන හැටි සිහි කරලා බලන්න හාමුදුරුවෝ. හාමුදුරුවෝ පස් දෙනෙක් විතර යනවා, එක්කෙනෙක් එක උත්තරෙක ඒක අරන් යනවා, අනිත් හතර දෙනා අනිත් පැත්තට විහිදෙලා යනවා. සතුරු හතර දෙනාම ගිහිල්ලා ඒ හතර දෙනාම අරලා දානවා. අනිත් උත්තරයා පස්සේ දුවලා ඊතල පාරකාවේ ඇද වැටෙන හැටි සිහි කරලා බලනවා. දීපිය දීපිය දීපිය කියව බුද්ධයන් කියලා කියනකොට ඇඟට තද කරගෙන නෑ දෙන්නේ නෑ මේ කියනකොට පොළු කැල්ලක් හරින පොඳු ගැට කඩල යනකන් ගහන ඉඳි කියලා බලන්න. එහෙම දිවි පුදල මේ ආරක්ෂා කලේ මේ ත්‍රිපිටකයේ දිනවලින් මේ මට නිවන් දකින්න. ඒකයි මම නිවන් දකින්න යන්නේ. ඔබ මොකද්ද කරන්න කියන ඔබ හිතලා බලන්න. මම නිවන් දකින්න යන්නේ ඒක නිසා මොකද ඒ උත්මය මේ ත්‍රිපිටකයේ රැක්කේ මං වෙන්නේ. මට මාර්ගඵල ලබන්න. එහෙනම් ඔබත් හිතට ගන්න ওই කාරණා. මේ සීය හෙලෙව මහ ශ්‍රේෂ්ඨයි. මේ උරුමය අපිට රැකගෙන ආවා මෙච්චර කාලෙ. එහෙනම් ඔබත් මේක රකින්න. මේ ධර්ම විනය රකින්න පුළුවන් තරම්. මෙහෙර විහාර නෙමෙයි. ධර්ම විනය රකින්න. මෙහෙර විහාර රකින්න. ඒක එපා කියනවා නෙමෙයි. ඒක ත්‍රිපිටකය ආරක්ෂා කරන්න නෙමෙයි. අවබෝධ කරගන්න නිවන් දකින්න. එහෙනම් ඒසා දෙයක් කරු මේ මහ උතුම් මේ සම්බුද්ධ ශාසනයම මේක කෙලවර කරගන්න ඕනේ නේද? එහෙනම් බින්දුනේ අපි මේ කරපු විනය අග්‍ර කොටස මේ මහ උතුමන්ට නෙමෙයි යන්න ඕනේ. අමතක වෙලා නේද අපිට? අපිට මතක මේ අද්දේවි අම්මා විතරයි නේද? ඒ අම්මට විතරද බින්දෙන්නේ? ඇයි බින්දුනේ කල්ප ගානක් තිස්සේ අපිට අම්මලා හිටියේ? ඔය හැම අම්ම කෙනෙක්ම අපි ඉඳ පව් කරන්නේ. අම්මා අපි නිදාගෙන ඉන්නකොට එතනින් කරපොත්ත යද්දී මොකද කළේ? ගත්ත සපත්තුව චංගල තල්ල දැම්මා. ඇයි? අපේ කටේ කක්කදායි කියලා, චූදායි කියලා, කට වදවේ කියලා. එහෙම කරපු අම්මලාද කී දහහක් ඇද්ද? දෙගොල්ලේ අම්මලා තාත්තලා. එක අම්මයිද මතක? ඒකවත් මතක නැහැ. මතක නම් මතක එක්කෙනයි. එහෙම හරියන්නේ නැහැ දෙගොල්ලේ. කල්ප ගානක් ඉති අපිට අම්මා තාත්තා වෙච්ච හැම කෙනෙක්ම දීපත් කරනවා. නැත්තං ඒකට බින්දෙන්නේ කවුද? ඔබනේ දරුවා. එහෙනම් මේ පුණ්‍යාන මොදනාව කියන එක නිකන් ආකාසත් අද මුට්ටා දේවනංගම්මයි ටිකක් හිත විතරක් හරියන්නේ නැහැ. පුණ්‍යාන මොදනාවක් කරද්දී බින්දෙන්නේ මේ ආව සිහිපත් කර කර මේක විහිදුවන්න පුළුවන් විදිහට. අද මේ බණ ටික අහන්නේ බින්දෙන්නේ මේ විහාරස්ථානේ ගොඩනැගිච්ච හිඳ නේද? එහෙනම් මේ විහාරස්ථානේ පූජ කරපු මහ උත්තමයි මේ විහාරස්ථානේ වැඩ හිටපු මහ උත්තමයි. අද විහාරස්ථානේ වැඩ හිටින මහ උත්තමයි. ගඩොලක් ගානේ ගෙනල්ලා මේ බිත්ති හදලා ගඩොල හරස් කරපු පිරිස. ඔය හැම කෙනෙකුටම තියෙන්නේ ඔබ දෙන පින ගන්න පුළුවන්. එහෙනම් ඇයි අපි ඒ අය විහිදුවන්නේ නැත්තේ, පතුරවන්නේ නැත්තේ ඇයි මේ පින ඒගොල්ලන්ට? අද ඔබට කන්න ටිකක් හම්බුනා නම් එනකොට ඒ කාපු කෑම නිසා නේද මේ හැරිලා ඉන්නේ? ශරීර ශක්තිය තියෙන. එහෙනම් ඔය කැම ටික හදන්න තියෙන වැව්ව මොන සකස් කරනවා නම් යම් කාලයක කවුරු හරි කෙනෙක් ඒ වැව්ව මොන සකස් කරපු කෙනාගේ ඉඳලා මේ පින් අනුමෝදන් වෙන්න පුළුවන්. මොකද වැවක් අමුණක් හැදුවේ නැත්නම් ඔය ආහාරය දෝකට දෙන්නේ නැහැ. එහෙනම් ඒ අයව පවා සිහිපත් කරලා මේ පින විහිදුවලා පතුරලා හරියට එකෙත් තියන්න එපා. විද්‍යාඥයෝ මේ කියන ටික අර ඈත ඉන්න අයට ඇහෙන්නේ ඇයි අද? විද්‍යාඥයන්ගේ වැටද මේ මහා ඈත ඉඳලා අපි ආවේ කිලෝමීටර් 200ක් විතර ඇතින්දල. එහෙනම් මම්මාව තිබුණ නැත්නම් බකි කරත් එන්න එන්න උනේ මට එන්න එනවා නේද සතියකට කලින්. මේ සජීව ලෝකෙ ඉන්න හැම කෙනෙකුම බණ අහනවා. දාස් ගානක් බණ අහනවා. එහෙනම් මේ හැම එකම විද්‍යාර්ථිය නිසා නේද සිද්ධුනේ? එහෙනම් දැන් අපි දෙන පිළ විද්‍යාර්ථියක් ගන්න කැප නැද්ද? එහෙනම් ඒකුණු අභාගයේ තැන්වල ඉන්නවා නම් දෙන්නේ ඒ අයටත් පුළුවන් මේ පින අරගෙන පොහොසත් වෙලා දුකට මුත් වෙන්න. ඔන්න තේරුණා. එහෙනම් මේ සියලු දෙනා සිහිපත් කරලා පින් අනුමෝදන් කරන ක්‍රමවේදයක් කරන්නයි හදන්නේ. ඒකට සියලු දෙනා සූදානම් වෙන්නේ. ඒ කියන දේවල් තියෙන එක හොඳට සිහිපත් කරලා ඒ පුණ්‍ය අනුමෝදනාව කරන වෙලාව ඒ දේවල් සිහිපත් කර කර ඒ අයට පින් විහිදුවලා පතුරලා හරි. හැම කෙනෙකුගේ හිතේ ඔබගේ කටින් හැම මොහොතෙම පිට වෙන ඕනේ වාක්‍යයක් කියන්න. ඒ තමයි සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වේවා. ඔන්න ඔය දේ සිංහදෙනි හැම මොහොතකම තමන්ගේ හිතේ තියාගන්න. බස් එකෙන් බහැලා යද්දි හිතෙන් දීපත් කරන මේ ඩ්‍රයිවර්ටයි කොන්දොස්තරටයි නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වේවා කියලා. උන්ගේ අම්මලාට කියලා බස් එකෙන් බහින්න නැතු. කොහොමද මේක කියනවා? පුණ්‍ය අනුමෝදනාව කරමු. පළමුවම සිහිපත් කරගන්න සිඟුතුනි, තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ වදාළ ඇචරී ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කරගෙන, ඒ අවබෝධ කරගත්තා වූ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කරන්නා වූ උතුම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාගෙන් තිවණක් පිළිසිහිපත් කරගෙන ඔබ සිඳස් කරගත්තා වූ සීල පුණ්‍ය ගංගා කුසල ගංගා ඒගෙන නිදුල පතුරු දරමින් පිංහි දීපතිරියාමින් ඒ උත්සමියොත් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදී මේ අද්දවිය තුළදී මේ නිත්‍ය මංගල පරම සුන්දර අමෘතම නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගනිත්වා කියන සාදු ක්‍රියාවට සිංහල මොදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න එදා තථාගතයන් වහන්සේ දේශනා කරන දරන්නේ ශ්‍රී සද්ධර්මයේ බාලක පරම්පරාවකින් මුක පරම්පරාවෙන් පවත්වාගෙන ඇවිදilla. එදා මාතෘයාලුවේ විහාරයේ ශ්‍රීගේ ග්‍රන්ථාරූඪ කළ අද අපේ අතර ශ්‍රීගේ පත් වෙනකන් තමන්ගේ ජීවිත කැප කරගෙන ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන ආවා වූ ඒ උතුම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාගෙන් තිවණක් පිළිසත් සිහිපත් කරගෙන ඔබ ඉදිරි රැස් කරගත්තා වූ සීල පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ඇකේ පීදුල පතුලරණේ පිංහි දීපතිරියාමින් ඒ උත්මයෝ මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘතම නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගනිත්වා කියන සාදු කියලා තියෙන මොනක් කරා. ඒ වගේම පිටුතුනේ මොහොතකට සිහිපත් කරගන්න දසදහසක් ලෝක ධාතු විඳලා මේ ස්තන්නිට ආවා වූ සීල දිව්‍ය බ්‍රහ්මාදීන්, ඒ වගේම තමන්ගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් ඇතුළුව මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ සිරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ වික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස සිරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝ මේද චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී සීල දේව සමුයන් මාසෙලා වසීපත් කරගෙන ඔබ විසින්වත් කරගත් ආ සීල පුණ්‍ය ගංගා කුසල ගංගා යකරේ දීදුල පතුලරණේ පිංහි දීපති වියාමිනේ ඒ දෙවියන්ගේ දේවානුභාවයේ වැඩි දේවා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ සිරහත් කාලයක් ආරක්ෂා කරත්වා සිවණක් පිළ සිරහත් කාලයක් ආරක්ෂා කරත්වා බලාපොරොත්තු වන්නා වූ දීකින් උතුම් නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගනිත්වා කියන සාදු කිරියට තෙමින් මොදක් කරන්නේ. ඒ වගේම පින්වදින මොහොතක සිහිපත් කරගන්න තම තමන් මේ ජම්මාන්තරගත සම්බෙදනාව සීල ඥාති මිත්‍රාදී තමගේ අම්මා තාත්තා ගුරු ඥාති මිත්‍රාදී දුවදරුවෝ ඒ සියලු දෙනාව සිහිපත් කරගන්න. ඒ වගේම මේ මහා සාර විද්‍යත් පිවිත සමයේ මේ පරිලෝකීය ආවේ ත්‍රිවිධ හමුදාවේ පිරිසක් පොලිසියේ පිරිසක් මිතුරු හෝ සතුරු වෙනින් ආවා වගේ සීල දෙනාව සිහිපත් කරගන්න. ඒ වගේම මේ අද්දවිය විතරක් නෙමෙයි මේට කල්ප 91ක් ඇතුළත තමන්ට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ගුරු ඥාති මිත්‍රාදී ඒ සියලු දෙනාව සිහිපත් කරගෙන විසින් දැක් කරගත් ආ සීල පුණ්‍ය ගංගා සුල ගංගා ඒ ඇගේ වීදුර පතුරුතරනේ පිංහි දීපති වියාමිනේ අයම් විස්තාරේ කියන ලංගෙන් අපි දේවා අජරාමර සංඛ්‍යාත දෙවෙනි තැන සීමලවත්වා කියන සාධක ක්‍රියාවට පින්ගන් මොදක් ගන්නවා. ඒ වගේම මේ විදිහට මොහොතකට සිහිපත් කරගන්න මේට කල්ප 91ක් ඇතුළත තමන්ගේ ඉතින් අවද අසාධාරණයට ලක් කළා තමන්ගේ වෛරයෙන් ක්‍රෝධයෙන් පසුවිලා මැරිලා ගිහිල්ලා අද ඔබ මරනවා කපනවා කොටනවා කියන ඔබ ඊට පස්සේ ගැවිලා ඔබගේ ආර්ය ගමනට බාධා කරනවා ලෞකික ජීවිතයට බාධා කරනවා අනේ සිල් දෙනවා සිහිපත් කරගෙන ඔබ විසින් රැක කරගත් ආ සීල පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ආකාරයේ තීසුල පතරමරණේ පිංගිහි දීපති වියාමෙන් ඒ ආදම් විදිය අවබෝධයන කියන ලංගෙන් අපි දේවා අජරාමර සංඛ්‍යාත දෙවෙනි තැන සීමලවත්වා කියන සාධු ක්‍රියාවට පින්ගන් මොදක් කරන්නේ. ඒ වගේම පිටුතුරු මොහොතකට සිහිපත් කරගන්න විශේෂයෙන් ජීවිතුම අතර ඉන්නවා පිළිත් විශේෂයෙන් පිටුතුරු මේ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කරනවා තමන් විසින් මෙහෙද මාන්දීන් හරියම කරගන්නවා වූ ධනෙ කොටසක් මේ ශාසනයෙන් පරිත්‍යාග කරලා ඒ ශාසන අභිවෘද්ධි උදා කටයුතු කරනවා පිළිත් විශේෂයෙන් සිහිපත් කරගන්න. ඒ වගේම පිටුතුරු මේ විහාරස්ථානයේ නාග ස්වාමීපාදයන් වහන්සේ ඇතුළු මේ විහාරස්ථානයේ විහාරික විහාරාධිකාරී උත්මයන් වහන්සේලා සිහිපත් කරගන්න. ඒ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරනවා වූ තීවණ උත්තර වික්ෂි වික්ෂුණි උපාසක උපාසිකාගෙන සිවරක් පිළිසවත් සිහිපත් කරගන්න. ඒ වගේම පිටුතුරු තමගේ අම්මා තාත්තා දුව දරුවෝ ගුරුුරු ඥාති හිත මිත්‍රාදී සිහිපත් කරගන්න තමගේ ස්වාමීන් දරුවන් ස්වාමී දේනියන් ඒ වගේම සේවක සේවිකාවන් ඒ සියලු දෙනාවත් සිහිපත් කරගෙන විසින් රැස් කරගත් ආ සීල පුණ්‍ය ගංගා කුසල ගංගා අයියා කෙනේ විදුර පතුල් හරි මේ පිංහි දීපති රියාමෙන් ඒ ආදී අපි ග්‍රහ කරපදර දෝසාන් දෙකාර තිරණ ඒ සියලු දෝසාන් දෙකාර ගසතු රි මුති වේවා යක්ෂ බිරි විසාල වලකල කුම්බන්න දින දින යව දෝසාන් දෙකාර තිරණ ඒ සියලු දෝසාන් දෙකාර ගසතු රි මුති වේවා ඇස් වාකට වා හෝ අවුල් දෝසක් දෝසාන් දෙකාර තිරණ ඒ සියලු දෝසාන් දෙකාර ගසතු රි මුති වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදී වජරාම සංඛ්‍යා දෙවෙනි නිසැනි සීමලවත් වා කියන සාදු කෙලයට තිංගල මොදක් කරන්නේ. ඒ වගේම තිංගතුන් මොහොතකට දීපත් කරන්න ඔබ අද මේ සැඩ විදිහට සද්දෙ මෙන්නුනේ කරන්න කලින් යම්කිසි ආහාරයකින් පානයකින් සතර දිනවන නම් ඒ ආහාරයෙන් පානය ලැබුණා වූ ශරීර ශක්තිය ප්‍රයෝග කරගෙන සද්දන් මේ ආහාරණය කරන්නේ මාර්ග බල අවබෝධ කරගන්න නැති එමනම් ඒ ආහාර පාන සකස් වෙනවා එදා ඇත අපි විදිහට වැබවුණු සකස් කරලා ලැබෙන සකස් කරලා කුබුළු වපුන්න ගයන් සපන පාගල ආහාරයක් වශයෙන් ඔබගේ අතට පිළිල කරගන්න අපි අපේ ලාභතුත් කරා යම් කිසි පිටසක් ඉන්නවා නම් ආධාරයකින් උපකාරයෙන් කරලා හරි අපිට අපි කළ හරියට කරපු යම් කිසි පිටසක් ඉන්නවා නම් අන්නේ දින දෙනවා සීපත් කරන ඔබ දින රැස්කර ගත්තා වූ සීනු පුණ්‍ය ගංගා උතර ගංගා ඒ ආකාරයේ විදුර පතු කරන්නේ පිංගි දීපදී යමිනේ ඇත අපි අභවස්ථානයේ කිනවන ගේ අපි දේ වාජරාම සංඛ්‍යාත දෙවෙනි තැන සීවලවත්වා කියන සාදු කියලා ඒ ඇටත් ඉන්නවා මොදක් කරන්නේ. ඒ වගේ දින මොහොතේ දීපත් කරනවා අද මේ ස්ථාන ඇවිල්ලා සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී හීදලින් ඉන්නේ ආරක්ෂා වෙලා වැස්සෙන් ආරක්ෂා වෙලා වැසමතුරුන්ගේ ආරක්ෂා වෙලා සද්ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව උදා වුණේ මේ ස්ථාන භූමිය ගොඩනැගීම නිසා. එමනම් මේ ස්ථාන භූමිය වල මේ ස්ථාන භූමියේ සාසනයෙන් පූජා කළා වූ යම් කිසි පිටසක් කියන මේ සියලු දෙනා උපීපත් කරගන්න. ඒ වගේ සිංහදෙල මේ ස්ථාන භූමිය බාරව කොට යුතු කළා වූ විහාරාධිකාරී විහාරාධිපතින් වහන්සේලා විහාරාධිකාරීන් වහන්සේලා ඒ සියලු දෙනාවත් තීපත් කරගන්න. ඒ වගේම වර්තමානයේ මේ විහාරස්ථානයේ නායකත්වයේ දරන්නා වූ විහාරස්ථානයේ පාලනය කරන්නා වූ ඒ උත්තමයන් වහන්සේ ඇතුළු විහාරාධිකාරී උත්තමයන් වහන්සේලා වත් තීපත් කරගන්න. ඒ වගේම මේ දායක සභා ආදී වශයෙන් ඒ සියලු දෙනාව තීපත් කරගෙන ඒ වගේ සිංහදෙන මේ ස්ථාන බුදු ගොඩනැගීමේලා gadulak gadulak ගන්න මේ සම්බුද ගහල බදලා කළ සනස් කළා වගේ මේ පිරිසක් ඉන්නවා ගන්න ඉතුරු දෙනා වස්තිපත් කියලා මේ සින්දස් කරගත්තා වූ සීල පුණ්‍ය ගංගා කුසල ගංගා ආයයන්ගේ මිදුළු පතුල්ලර මේ මිහි දීපත වියාවෙන් ඒ අධ්‍යාමිත අභාවී ස්ථාන හිරණගේ අසමි දේවා ආදිරාම සංඝදෙන වෙන ඉතින් දේව ලබත්වා කියලා සාදු කියලා යට පින් අනුමෝදක් කරනවා. ඒ වගේ පින් දින අවසන් වශයෙන් සීපත් කරනවා. අද මේ ස්ථානයේ බොහෝ දුර බැහැරිලා ලෙන් නැති මම්මාවත් මනාකර සකස් වෙලා තියෙනවා. යාන වාහන මනාකර සකස් වෙලා තියෙන නිසා පාසෙන් මේ ස්ථාන ළඟා වෙන්න පුළුවන්කම ලැබෙන තේ. ඒ වගේම අද මේ මයික්‍රෝෆෝන් ආදී ස්පීකර්ස් ආදී භාවිතයෙන් අපේ සද්ධර්මයේ ඇසුරෙන් ශ්‍රවණය කරන්න පුළුවන් අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වගේම පිළිගන්න සද්ධර්මයේ කටිගත වෙලා නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදාගෙන තියෙනවා. ඒ වගේම සජීවී ලෝකයේ ඕනෑම කෙනෙකුට සද්ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන් අවස්ථාව උදා වෙලා තියෙනවා. මේ සියලු දේ උදා වෙලා තියෙන විද්‍යාක්ෂෝසේ සම්බන්ධ පිරිසක් සහ ඒ ආගේ අන්තිම වාසික පිරිසක් විසින් ලෝකෙට දායාද කරන දේවල් නිසා එහෙනම් මේ දායාද ප්‍රයෝගික කරන නිවන් දකින්න යන ඔබ දෙන කින අනුමෝදන් වෙන ඒයට කැපයි. එම නිසා අපි විශ්වාස කරගත්තා වූ සීල පුණ්‍ය ගංගා කුසල ගංගා ආයයන්ගේ දීසල පතුරුලරණී පිං විහි දීප ක්‍රියාවෙන් එයත් යම් විදිය අපහේ තන කිනුනගේ ගම් මේ දේවා ආදරවන් සංඛ්‍යාතර වෙනින් සරි සීව ලබත්වා කියලා සාදු කියලා පිං අනුමෝදන් කරනවා. එවනම් පිං විදිය බොහෝ වේලාවක් සද්ධර්මයේ දේශනා කළා, බොහෝ වේලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා, බුද්ධ පූජා කරගත්තා, දාන මාන ආදී කුසල ක්‍රියාවා සිදු කරගත්තා. ඒ කරගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්පාර ධර්මයන්ගේ කිහිප සම්පාර ධර්මයන්ගේ බලම හිමේ මේ දෙරණ මත මහරහතන් වහන්සේලා ලක්ෂ ගණනින් බිහි වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන තීවර දෙනවා. එහෙමනම් පිළිගන්නේ මේ කරගත්තා වනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්බාරදෙන් නැගේ බලමයෙන් ඔබ සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අද්භවය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘතමා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පිළිගන්නවද.